සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදීසං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසම් සංසාබිගං කේවල මොහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාර ආසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං සසර සැඩ සායුර නවතා නිවන් වැද පැතිර නැනති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පාන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බෙමිසුනු විසුනු කරනිති ගුණ පුරන ලත් සැප දමා පරතෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාකින් සරු මහසඟන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. අසේවනාච බාලානම් පණ්ඩිතානං ච සේවනාම් පූජාච පූජනීයානම් ඒතං මංගල මුන්තමන්ති. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සදහවත් වාසනාවන්ත පින්නතුනි, ඇමරිකා එක්සත් ජනපදයේ මේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රිවර්සයිඩ්හි මොරිනෝ වැලී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ මාසිකව සිදු කෙරෙන සීල භාන වැඩසටහනයි මේ අදත් සිදු වෙමින් පවතින්නේ. 2020 වර්ෂයේ ආරම්භයේ සිදු කෙරෙන ප්‍රථම සීල සමාදානයටයි ඔබ මේ සහභාගී වන්නේ. ඉතින් පින්නතුනි, හැම දිනාටම හුඟක් සතුටු වෙන්න පුළුවන් 2020ත් ආව නේද? ඉතින් ඔබ ඉපදිච්ච අවුරුදු 5, 10 වගේ වයස්වලදී සමහරට ඔබට හිතුණා නැති වෙන්නත් පුළුවන් 2020 වෙනකන් ඉන්න පුළුවන් ඒ කියලානේ. නමුත් අපේ හුඟ දෙනේ බොහොම වාසනාවන්තයි 1900 ගණනොත් ගත කළා, 2000 ගණන් වලටත් ඇවිල්ලා ඒකිනුත් අවුරුදු 20ක් ගත වෙච්ච අවස්ථාව. ඉතින් එහෙම ඔබට අපට එන්නට ලැබුණේ නිකන් නෙවෙයි, අපි කරපු සසර කරපු පින්කමල ආනිසංස විදියට. කල්පනා කළ බලන්න පින්තුනේ, අපිත් එක එකට පාසල යන කාලේ නම් හිටියේ යහළු මිත්‍රාදීන්ගෙන් ඥාතීන්ගෙන් කී දෙනෙක් නම් ජීවිතේ මගදී ජීවිතෙන් සමුගතද කියලානේ. ඉතින් ඒ අය අතුරෙන් අපි ඒ සියලුම අභියෝග මැඩගෙන ඒ ඉලක්ක පසු කළා, අභියෝග ජයගෙන බොහෝ දුර ගමනක් ජීවිතය ආවා. ඉතින් එහෙම එන ලැබුණේ ඔබේ උත්සාහය, ඔබේ ඥාති මිත්‍රාදීන්ගේ සහයෝගය විතරක් නෙවෙයි, ඔබම සසරදි කළා වූ දාන ආදී පින්දහම්වල ආනිසංස විදියට තමයි ඔබට මේ දුර ගමනක් එන්න ලැබුණේ. ඉතින් නිකන් ඔබ ජීවිතය ගත කළා විතරක් නෙවෙයි, ඒ එන ගමනේදී අපට සම්බුද්ධ ශාසනයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා දේශනා කරපු ධර්මයක් පවතින ශ්‍රාවක සංඝරත්නයේ වැඩ සිටින කාලයක අපට ජීවත් වෙන්නට වාසය කරන්න ලැබුණා කියලා ඔබ හැම දෙනෙකුටම හුඟා සතුටු වෙන්න පුළුවන්. ඉතින් තමන් ලබා ගත්තා වූ ඒ වටිනා ජීවිතය තවත් අර්ථවත් කරගන්නට, ජීවිතයට වඩාත් ඉහළ වටිනාකමක් ලබා දෙන්නට තමයි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් මේ උතුම් දහමක් අනාවරණය කරලා ලෝකයට දේශනා කළේ. ඉතින් ඒ දහම අහන ලැබෙන්නේ පිනතුනේ සසර කළා වූ මහා පින කානිසංසයක් විදියට. ඉතින් ඔබ හැම දිනක් මේ ගැන හුඟා සතුටට පත්වන්න. ඉතින් අද දින මේ පින්කම සිදු කිරීමේදී පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තමයි දැන් මාස 4කට කලින්නේ. ඔව්, මාස 3ක් නේ, 4ක් වගේ වෙන්නවනේ. ගිය මාසේ නේ 3 මාස දාන්නේ දුන්නේ. ඔව්. ඉතින් මාස 4කට වගේ කලින් මිය ගිය දොන් ධර්මසේන පියතුමාට පුණ්‍ය අනුමෝදනා කිරීමටයි අද විශේෂයෙන් මේ පින්කමේ දායකත්වය දරන්නේ. ඉතින් එතුමාගේ ජීවිතය ගැන අපි විටින් විට සාකච්ඡා කළා. ඉතින් අවුරුදු 100ක් ඉතාම වාසනාවන්ත පිරිසිදු ජීවිතයක්, සිල්වන්ත ජීවිතයක් ගත කළා මිය ගිහිපු ආදරණීය පියතුමෙක් තමයි සිහිපත් කරන්නේ. ඉතින් එතුමාගේ ජීවිතය අපි කාටත් ලොකු ආදර්ශයක්. වයසට යනකොට බොහෝ දෙනෙකුට තමන්ට තමන්ගේ ජීවිතය එපා වෙනවා. තවත් විට තමන් ළඟින්ම ඇසුරු කරන ඥාති මිත්‍රාදීන්ට ඒ පුද්ගලයා එපා වෙනවා. මේක තමයි සාමාන්‍ය ජීවිතර ලක්ෂණය. නමුත් පින්නතනේ දහමත් එක කෙනෙක් හිටුවොත් මොකද ලක්ෂණය? ජීවත් වෙන්න වෙන්න තමන් ජීවිතයේ සතුට වැඩි වෙනවා. තමන් ළඟින්ම ඇසුරු කරන අයට තමා එපා වෙන්නේ. එන්න එන්නම තමන් ගැන ආදරය, ගෞරවය වැඩි වෙනවා. මේකට හොඳම නිදසුනක් තමයි මේ අද සිහිපත් කරන්නේ ධර්මසේන පියතුමා. පින්තුනේ, ලෝකේ ජීවත් වෙන අය වයසට යනකොට සමාජයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ආදරය කියන එක බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණේ තමයි ගෞරවය බලාපොරොත්තු වෙනවා. වයසට යද්දී බොහෝ විට අපි හිතන්නේ අපිට කැම බීම ටික දෙන්න ඕන, බෙහෙත් ටික දෙන්න ඕනේ, ඇතුළේ පැනඳුම් ටික දෙන්න ඕනේ කියලා නේද? ඒ දේ ගැන තමයි අපි බොහෝ විට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. නමුත් වෙන තුනේ වයසට ගියාම ඊටත් වඩා බලාපොරොත්තු වෙන දේ තමයි තමන්ගේ ළඟම ඥාති මිත්‍ර ආදීන්ගේ ආදරය බලාපොරොත්තු වෙනවා. ආදරයෙන් සලකන්නට ඕන. අනිත් දේ තමයි ගෞරවය බලාපොරොත්තු වෙනවා අනිත් අයගේ. පිනතුනි මේ දෙකම නිකන් ලැබෙන්නේ නැහැ. දරුවන්ට හුඟක් වියදම් කළාට, දරුවන්ට හුඟක් ඉගැන්නුවට, ඔබට ලොකු උගත්කමක් තිබුණට, ඔබට ලොකු ධනයක් තිබුණට එහෙම අවසන් කාලේ මේව ලැබෙන්නේ නැහැ. මේ අංග දෙකම ලැබෙන්න නම් පිනතුනි ප්‍රධාන වශයෙන්ම සරලවම කියනවා නම් දාන, සීල, භාවනා කියන මේ තුන පුළුවන් තරම් කළ තියෙනට ඕන. හැකිතාක් පරිත්‍යාග සීලෙ ඉඳලා තියෙනට ඕන. දදන් මෙත්තානේ ගන්තතේ කියලා කියනවා. දන් දෙන තැනැත්තා අනිත් මිතුරන් ජයග්‍රහණය කරනවා කියලා. අනිත් දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් ඇසුර කරන ළඟම ඥාති මිත්‍ර ආදීන්ගේ ගෞරවය දිනා ගන්න කැමති නම් ආඛංකේය සූත්‍රයේ දේශනා කරනවා සිල්වන්ත වෙන්න කියලා. අනිත් කාරණේ තමයි මෛත්‍රී භාවනාව. මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවා නිතර මෛත්‍රී වඩන කෙනාට ලැබෙන ආනිසංස ගැන සඳහන් කරද්දී මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති කියලා කාරණා දෙකක් තියෙනවා. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි තැනැත්තා මනුෂ්‍ය නොවන අනිත් සත්ත්වයන්ටත් ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ තුන පිනතුනි පුළුවන් තරම් ජීවිතය සම්පූර්ණ කරගන්න. ඒ තුළින් එකාතකින් තමන්ට තමන් ගැන හිතන කොට ලොකු මානසික සතුටක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් තමන් එක්කින් අනිත් අය තමන් ගැන ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්න කාලෙම තමන් ගැන අනිත් අය ලොකු ඇගීමක් කරනවා. අනේ හොඳ කෙනෙක් නේද, හොඳ චරිතයක් තියෙන කෙනෙක් නේද කියලා. ඒක නම් මිය ගියත් කලින් කලයේ තැනැත්තාගේ ගුණ සේපත් කරලා සතුට වෙනවා. මෙන්න මේකට හේතු වෙන ලස්සන සූත්‍රයක් තමයි අද අපි තෝරාගත්තේ. අපි නිතරම සජ්ජහනා කරන, නිතරම පරිශීලනය කරන බොහෝ දෙනෙකුට කටකාඩේ මුනුත් කියන්න පුළුවන් සූත්‍රයක්. පිනොතුනි බොහෝ විට අපට හිතෙන්නේ මේක හුඟක් සරල සූත්‍රයක් කියලා. නමුත් පිනොතුනි ලෝකයේ තියෙන ප්‍රධාන ආගම් ටික ඔක්කොම බැලුවොතින් ප්‍රධාන ආගම් පහක් විතර ලෝකේ තියෙනවා. යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, බුදු දහම. ඊට අමතරව තවත් අතුරු ආගම් ගානක් තියෙනවා. සික් දහම. ඒ වගේම දැන් අලුතෙන් සමහර සයින්ටොලොජි වගේ යම් යම් ආගම් මට්ටමට වර්ධනය වෙමින් එන දර්ශන තියෙනවා. මේ ඕනම දර්ශනයක් අරන් වෙන් වෙන්ව කියලා බැලුවොත් පිනතුනි ඒ දර්ශනවල ඒ ආගම්වල උගන්වන සීලම කරුණු වලට වඩා දෙයක් මේ එකම සූත්‍රය ඇතුළත් වෙනවා. මේ එකම සූත්‍රය ගත්තත් පිනතුනි මේ සූත්‍රයේ තියෙන බර අනිත් සියලුම ආගම් දහම් එක පැත්තකට දැම්මත් ස්කේල් එකක තරාදියක ඒ ටික ඔක්කොම උඩට යනවා. මේ මංගල සූත්‍රයේ බර වැඩි වෙලා ඒක පල්ලෙ හැදෙනවා. එනිසා තුනතුනි මේව සරල දේවල් නෙවෙයි. එකම මංගල සූත්‍රය ගත්තත්, එකම ව්‍යංගපජි සූත්‍රය ගත්තත්, එකම වසල සූත්‍රය ගත්තත්, එහෙම නැත්නම් ආමු වශයෙන් කරණීමෙත සූත්‍රය ගත්තත්, මෙත සූත්‍රය ගත්තත්, වෙන වෙනම ගත්තත්, ඒ එක සූත්‍රයක තියෙන සාරගර්භ බව, හරවත් බව, ජීවිතයට ලැබෙන ආදර්ශය මුළු ආගමක්ම වෙන පැත්තකින් තියලා බැලුවත් එච්චර වටිනාකමක් නැහැ පිනතුන. වර්තමාන ලෝකයේ විද්‍යා ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලයේ විශේෂයෙන් බලන දෙයක් තමයි මිනිස්සුන්ගේ ගුණධම් දිනු කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ අතර තියෙන වාද ભેද, පරිසරයේ තියෙන අභියෝග. මේව දැනගන්න නම් ප්‍රධාන දේ තමයි මිනිස්සු ගුණධම් වලින් දිනු වෙන්න ඕන කියන කාරණය. ඔබ පුස්තකාලයට ගිහිලා බලන්න පින්නතුනි. කොච්චරනම් ඔබේ ශරීර සෞඛ්‍ය දිනු කරගන්න, නිරෝගී භාවය වර්ධනය කරගන්න, ගුණධම් දිනු කරගන්න, අනිත් අයත් එක්ක සුහදව ජීවත් වෙන්න, මානසික පීඩ අඩු කරගන්න, මේවට අනුශාසනා තමයි බොහෝ තැන්වල තියෙන්නේ. අපිත් හරියට කැමති ඒ වගේ පොතපත දැකම කියවන්නනේ. බොහෝ දෙනෙක් ඒ වගේ හොඳ ගතිගුණ තියෙන, හොඳ ලක්ෂණ තියෙන, කොහොමද තමන්ගේ පෞරුෂය දිනු කරගන්නේ, කොහොමද මිතුරන් දිනාගන්නේ, කොහොමද සතුටෙන් ඉන්නේ, කොහොමද අනිත්‍යයට ප්‍රිය වෙන්නේ, මේ වගේ මාතෘකාවක් පිළිබඳව පොතක් දැක්ක ගමන් ඔබ ඉක්මනටම ගන්නවා ඒකනේ. පොත් සේලයකට ගියත් ඒ වගේ පොතක් දැක්ක ගමම ගන්නවනේ. හරි සතුරු ඒක අරන් කියවන්න. ඉක්මනටම දිනු වෙන්නේ කොහමද? මිතුරන් ජය ගන්න මග කොහමද? ශරීරය ලස්සනට මුහුණ පැහැපත් කරගන්නේ කොහමද ක්‍රමේ? මේ වගේ මාතෘකාවකින් පොතක් තිබ්බොත් ඉතින් හරි ඉක්මනට අපි සතුරෙන් ගන්නවනේ. නමුත් වෙනතනේ කල්පනා කරලා බලන්න මේ වගේ පොත් කියවපු අපි ඒ ගුණධම් කොච්චර අපේ ජීවිතේ පුරුදු කරන්න උත්සාහයක් තියෙනවද කියලා. මේ බොහෝ දෙනෙක් එහෙම පුරුදු පුහුණු කරන්නේ තමයි. පින්නතුනේ ඒව ඉගෙන ගන්න අය විදියට අපි ඒව හුඟක් ඉගෙනගෙන තියෙනවා. නමුත් අපේ එක අඩුවක් තියෙනවා. මොකක්ද ඒ අඩුව? ඒ අඩුව තමයි අපි හිතන් ඉන්නේ ඒ ගුණධම් ටික පුරුදු පුහුණු කරන්න ඕන මෙන්න මගේ පන්සලකට ඇවිල්ලා හොඳට සංසුන්ව ඉන්න අය අතරේ කියලා. හොඳට ගුණධම් තියෙන අයගේ ළඟ තමයි මේ ටික ප්‍රගුණ කරන්න ඕනේ කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනේ මේ සීලම ගුණධම් අපට කියන්නේ මේ වගේ සාමකාමී පරිසරයක් නැති තැනදී අපි කොහොමද ජීවිතයට ඒව සම්බන්ධ කරගන්නේ කියන කාරණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් ගත්තොතින් ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්මය අනුව ජීවත් වීමත් කියන මේ කාරණා දෙක සලකන්නේ හරියට යුද්ධයකට ආයුධ මෝහත් කිරීම වගේ කියලා. ධර්ම ශ්‍රවණය ඒ ශ්‍රවණය කරපු ධර්මය අනුව පිළිපැදීමක් කියන කාරණේ මොකද්ද? යුද්ධයකට ආයුධ සකස් කරන වගේ ආයුධ මුහත් කරන වගේ වැඩක් කියන. එහෙනම් යුද්ධය කියලා කියන්නේ මොකද්ද? යුද්ධය කියන්නේ මොකද්ද? යුද්ධය කියන්නේ තමන්ගේ ඇහැට තමන් අකමැති දේවල් පේන අවස්ථාව. යුද්ධය කියන්නේ තමන්ගේ කනට තමන් අප්‍රිය දේවල් ඇහෙන අවස්ථාව. නාසය දිව ශරීරය මේ ආදී ඉන්ද්‍රිය වලට තමන් අකමැති දේවල් එළඹෙන අවස්ථාව තමයි යුද්ධය කියලා කියන්නේ. නමුත් වෙනතුනේ අපිට මොකද ඇත්තටම වෙන්නේ? අපි අර ආයුධ ටික හොඳට මෝහත් කරලා ලස්සනට කබණ්ඩෙහික දාලා යතුරුත් දාලා තියලා තියෙනවා. යුද්ධයක් ආපු වෙලාවේ මොකද වෙන්නේ? අර මොනවාක්වත් අපි පාවිච්චි කරන්නේ නැහැ. කවුරු හරි බැනපු වෙලාවකදී කවුරු හරි තමන්ට නොසලකා හරපු අවස්ථාවේදී දෙයක් අඩු වෙච්ච අවස්ථාවේදී නැත්නම් කෑමකට ලුණු වැඩි වෙච්ච අවස්ථාවේදී ලුණු අඩු වෙච්ච අවස්ථාවේදී තමන් ඇහැට අකමැති රූපයක් බලන අවස්ථාව සිතට සිතුවිල්ලක් තමන් අමහිරි සිතුවිල්ලක් එන අවස්ථාව මෙන්න යුද පිටිය. මේ යුද පිටියේදී අපි පරාජය වෙනවා පින්නතුනි. ඒකට එක කාරණයක් පින්නතුනි අපේ සතිමත් බව නැතිවීම. දැනුම රාත්‍රලකට වඩා සතිය සතිමත් බව අහුන්සියක් වටිනවා කියලා කියනවා. දැනුම හුඟක් තිබ්බත් ඒ අදාළ අවස්ථාවේදී සිහියෙන් ඒක අපි ප්‍රායෝගිකව ඇප්ලයි නොකරොත් ඒ දැනුම නිෂ්ඵල දැනුමක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා එක පැත්තකින් දැනුම අවශ්‍යයි, අනිත් පැත්තෙන් නිතර නිතරම සිහියෙන් ඉඳිමින් ඒ ගුණාංග ටික තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒකේ ප්‍රධාන පියවරක් තමයි පිනතුණි සති නිමිත්ත කියන කාරණය. මයින්ඩ්ෆුල් ඔබ්ජෙක්ට් කියන එක, ది ඔබ්ජෙක්ට් ඔෆ් මයින්ඩ්ෆුල්නස් කියන එක. මේ සති නිමිත්ත කියන කාරණය පින්නතුණි විශේෂයෙන් බුදුදහමෙහි භාවනාව වැඩීමේදී සිත දියුණු කිරීමේදී ප්‍රධාන කාරණයක් විදියට ක්‍රියාත්මක වෙනවා. සති නිමිත්ත කියන්නේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ නාසයේ කෙළවර හෝ මේ උඩතොලව ආශ්‍රිතව මේ සමීපයේ හිනතර සිහිය තියාගන්න දක්ෂ වෙන්නට ඕන. ධර්මයේ නොයෙක් තැන මේක සඳහන් වෙනවා. වරක් රාහුල පොඩි හාමුදුරුව ගහක් යට මේ සති නිමිත්තට හිත තියාගෙන ඉන්නකොට සරියුත් හාමුදුරුව ඇවිල්ලා සඳහන් කරනවා, රාහුල ඔබ සති නිමිත්ත ඉන්නව නම් දැන් එහෙනම් ආනාපාන සතිය වඩන්න කියලා. නමුත් අපට හිතෙන මේ ආශ්‍රිතව සිත තියාගන්න ඕන ආනාපාන සතිය කරන්න විතරයි කියලා නේ. ආනාපාන සතිය විතරක් නෙවෙයි පින්නතුනි, කුමන භාවනාව කරත් ඒකේ මූලික පදනම තමයි මේ සති නිමිත්ත තුළ, ඒ කියන්නේ වර්තමානයේ හිත තියාගෙන ඉන්න එක. වර්තමානයේ තුළ හිත දියුණු කරගන්නේ දියුණු කරගැනීමේ මූලික පදනම තමයි මේ ආශ්‍රිතව සිත තියා ගැනීම. මෙහෙම තියාගෙන ඉනකොට ඇහෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට මේ හැම දෙයක් ගැනම නුවණ දිනු කිරීම තමයි භාවනාවේදී සිද්ධ වෙන්නේ. මේක කියනවා ධර්මයේ සඳහන් වෙනවා චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. සතුන් 6 දෙනෙක් පිළිබඳව කතාවක් සඳහන් වෙනවා. සත්තු 6 දෙනෙක් අරගෙන ඒ සත්තු 6 දෙනාගේ වලිගටිකකට ගැට ගහලා නැවත ඒ සත්තු 6 දෙනා එක ශක්තිමත් කණුවක ගැට ගන්න ඕන කියලා. අන්නේ ශක්තිමත් කණුව තමයි පේනතනි සති නිමෙත් කියන කාරණේ. ගෙදර දොරේ වැඩ පළ කරත් වාහනයක් පදවගෙන යමින් ගියත් කුමන දේ කරත් ඒ කරන අතරතුරේදී ප්‍රධාන දේ හැටියට සති නිමෙත්ත තුල සිහිය මේ ආශ්‍රිතව තියාගෙන ඉන්න දැක්ස වෙනට. මේක තියාගෙන තමයි අනිත් හැමදේම කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම ඉඳගෙන තව වැඩක් කරන්න පුළුවන්ද කියලා හිතෙන්න පුළුවන් නේ. නමුත් වෙනතුනි හිත පුරුදු කරොත් පුළුවන්. ඔබ වාහනයක යනකොට වාහනේ ඉදිරිය බලාගෙන ඔබ යන්නේ. වින්ස්ක්‍රීන් එක හරහා ඔබ ඈත බලාගෙන යනවා. අන්නේ ඈත ફોකස් කරන් යෑම වගේ තමයි සති නිමිත කියලා කියන්නේ. හැබැයි යතරේදී වැස්සොත් වින්ස්ක්‍රීන් එකට දූවිලි හැම આવතින් ඔබ මොකද කරන්නේ? වයිපරය දානවනේ. වයිපරයේ දෙපැත්තට කර කැවෙනකොට ඔබ දන්නව වයිපරේ කර කැවෙනවා කියලා. ඔබ වයිපරේ දිහා බලනවද? වයිපරේ දිහා බලන්නේ නැහැ. වයිපරේ දිහා බලන්නේ කිව්වොත් හැප්පෙන්නේ යනවා. හැබැයි ඔබ දන්නවා වයිපරේ වැඩ කරන එක දන්නවා. වයිපරේ අඩුවෙන් යනකොටත් දන්නවා, වේගෙන් යනකොටත් දන්නවා, නැවතුණත් දන්නවා, නැවත ආයේ ඕන් කරන්න ඕන නම් ඒකත් දන්නවා. ඔබ හොඳට දැනගෙන තමයි යන්නේ. අන්න ඒ වගේ තමයි පින්වතුනි ජීවිතයේ ප්‍රධාන බරක් දාන ඕන අර ඉස්සරහට ફોකස් කරන වගේ සති නිමිතට. ඒක තියෙන ගමන් ඇවිදිනකොට ඇවිදින බව හොඳට සිහින් ඇවිදිනවා. මෛත්‍රී භාවනා කරනකොට මෛත්‍රී භාවනා කරන බවත් එක්ක සිහින් ඉන්නවා. හැබැයි සති නිමිත තමයි බෑග්ග්‍රවුන්ඩ් එක. මෙන්න මේක පින්වතුනි ටික ටික හුරු කරලා බලන්න. තමා නිකන් වාඩි වෙලා ඉන්නකොටත්, සක්මන් කරනකොටත්, gedara dore yum piyum ආදී කටයුතු කරනකොටත්, කාර්යාලයට යනකොටත් මේ හැම තැනදීම උත්සාහයක් කරන්නේ මේ සති නිමිත දිනු කරන්න. ඒත් එක තමාගේ ලොකු දිනුවක් තමන්ට පේනවා. විශේෂයෙන් තමන් වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. වැඩි දෙයක් නැති වුණත් පින්වතුනි අඩු ගානේ gedara තියෙන ලස්සන හරි පේන ගන්නවා. gedara වාත්තේ තමන් මහන්සියෙන් වගා කරපු මල් ගස් ටික හරි පේන ගන්නවා ඊට පස්සේ. එහෙම නැතුණත් අඩු ගානේ වාහන යනකොට වාහනේ ඉස්සරහා තියෙන ඩෑෂ්බෝඩ් එකේ ලස්සන හරි පේන ගන්නවා තමන්ට. අපි ඒවත් දැකලා නැන්නේ නේද හරියට? තමන් සල්ලි දීලා ගත්ත වාහනේ ලස්සනක් තමන් දැකලා තියෙද්දි ඇත්තටම. ඔබ මහන්සියෙන් වගා කරපු ඔබේ ගාඩන් එකේවත් ලස්සන දැකලා තියෙද්දි ඔබ කොච්චරනම් කාලයක් ඒ ගාඩන් එකේ වාඩි වෙලා ඒකේ సౌందර්යය දැකලා තියෙද? රාත්‍රියේ කාලයේහි මාසෙ පොයක් දවස දැන් මේ දවස්වල හඳ ලස්සනට තියෙනවා. ඔබ එළියට බහැලා කී දවසක් නම් බලලා තියෙද? අහසේ තාරකාවල ලස්සන බලලා තියෙද? පින්නතනේ අපට මේවට විලි විවේකයක් නැහැ ඒකයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ මෙන්න මේ සතිමත් භවයේ පුරුද්ද අපට නැතිකම නිසා. ඒ නිසා මේ ගමනේදී පින්නතුනේ එක පැත්තකින් ධර්මඥානය තියෙන්නට ඕන. අනිත් පැත්තෙන් ඒ ලබන ධර්මඥානය අපි ජීවිතයට ප්‍රායෝගිකව හුරු කරගන්නට ඕන. මේ දෙකම අපේ ජීවිතේ යන්නට ඕන. ඉතින් පින්නතුනි මේ සියලුම ගමන් යද්දී ප්‍රධානතම දේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. අපේ දැක්ම එන්නම පුළුල් වෙන්නට ඕන. දැක්ම පිරිසිදු වෙච්ච පුළුල් වෙච්ච තරමට තමයි ඒක තමන්ගේ ජීවිතයේහි තමන් සිදු කරන සියලුම කාරණා කරා පැතිරියන්නේ. කෙනෙකුගේ සාර්ථකත්වය බලන්නේ එයා කොයිතරම් දුරට සම්මාදිටියෙන් ඉන්නව කෙනෙක්ද කියන කාරණේ මත. ඔබට ධර්මය දන්න කෙනෙක් හම්බුනොත් විශේෂයෙන් බුදුදහම දන්න කෙනෙක් හම්බුනොත් ඔබ ගැන එයා ප්‍රශ්න කරනවා. නුවණ ඇති කෙනෙක් ඔබට මුණ ගැහුනොත් ඔබත් එක්ක කතා කරනකොට ඔබ යන්නම් කරුණු අහන ගන්නවා. ධර්මයට අදාළ කාරණා අහන ගන්නවා. අහන්නේ සම්පූර්ණයෙන් මහන්නේ ඔබේ සම්මා දිට්ඨිය පරීක්ෂා කරන ලක්ෂණ. ඔබ ලංකාවේ කොයි පළාත කෙනෙක්ද? ඔබට දරුවෝ කොච්චර ඉන්නවද? ඒ දරුවෝගේ විශ්වවිද්‍යාල මොනවද? ඔබ ගිහපු විශ්වවිද්‍යාලය මොනවද? රැකියාව මොකද්ද? මේජර් එක මොකද්ද? GPA එක කොච්චර විතර තියේද? IQ එක කොහමද? ඒව පිනතුනි බුද්ධිමත් කෙනෙක් අහන්නේ. ධර්මය දන්න බුද්ධිමත් කෙනෙක් ඔබේ ප්‍රඥාවට දාන කරුණුත් එක තමයි ප්‍රශ්න කරන්නේ. ඔබ කොතනද ඉන්නේ කියලා බලනවා යා. බලන්නේ ඔබ චෙක් කරන විතරක් නෙවෙයි ඇත්තෙම. යා බලන යාට වඩා දෙයක් ඔබ දන්නවද කියලා ඒකයි. ඔබෙන් ප්‍රඥාවට අදාළ ඔබෙන් ගැඹුරු දෙයක් යාට ගන්න පුළුවන්ද කියලා ඔබ බලනවා. එයා බලනවා. බලල එයා කරුණාවන්ත කෙනෙක් නම් ඔබ ඇහුම්කන් දෙන්න සූදානම් නම් එයා ඔබට යම්සි දෙයක් කියනවා. දැන් බලන්න පහුගිය කාලේ අර ලංකාවේ කුඩා ළමෙක් අවුරුදු 3මාරක ළමෙක් ප්‍රඥාවට අදාළ කරුණු හුඟක් ළමයා සාකච්ඡා කරාම හිතෙන් දැන් වීඩියෝ පහක් විතර එළියට ආවනේ. අවුරුදු 4ක් වඩා අඩුයි. දැන් අලුත්ම ගේ ළමයා කියන්නේ ඇසෙන් රූප බලන්න බෑ. කනෙන් ශබ්ද අහන්න බෑ. දිවෙන් රස විඳින්න බෑ කියලා. ඊළඟ මේ ලස්සන උදාහරණ කියනවා. දිවෙන් රස විඳින්න පුළුවන් නම් නිදාගත්තු වෙලාවට කවුරු හරි චොකලට් එකක් කටේ ගියාවත් ඉතින් රස දැනෙනවද කියලා අහනවා. නිදාගන්න වෙලාවට අම්මා ලස්සන හොඳ රසවත් ආහාරයක් උයනවා. හොඳ සුවඳවත් ආහාරයක් උයනවා නිදි වෙලාවට අම්මා. ඒ සුවඳවත් ආහාරයේ සුවඳ ඔබට දැනෙනවද කියලා අහන තාත්තගෙන් අහන්නේ මේ ළමයා. අවුරුදු 3ම ආරක ළමයා අහන්නේ. පින්නතුනි ඇසෙන් රූප බලන්නවත් කනෙන් ශබ්ද අහන්නවත් නාසෙන් ගඳ සුවඳ බලන්නවත් බෑ කියලා කියන්නේ. ඒක නැතුවත් බෑ. හැබැයි ඒකට මනස ප්‍රධාන සාධකයක් වෙනවා. මනසේ අවධානය නැත්නම් ඔබට ඒ දේ දකින්න බෑ. අවධානය attention කියන එක තියෙනවනේ, consciousness කියන එක තියෙනට ඕන. පින්නතුනි මෙන්න මේ වගේ ප්‍රඥාව දිනු කිරීමට අදාළ කරුණු එකට කියන්නේ බුදුදහමේ නොයේ කරුණු එකේ සඳහන් වෙනවා. සම්මා දිට්ඨි කියනවා, ඥාන කියනවා, පඤ්ඤා කියනවා, ආලෝක කියනවා, විද්‍යා කියලා කියනවා. මේ වගේ නොයේ සමාන වචන මේ ප්‍රඥාවට සඳහන් වෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨි ඇති කර ගැනීමේදී පින්නතුනි ප්‍රධානතම සාධකයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කිරීම කියන එක. සම්මා දිට්ඨියට හේතු වන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. මොකද්ද? එකක් සම්මා දිට්ඨිය, එකක් ධර්ම ශ්‍රවණය. අනිත් එකේ දහම අනුව සිත යොමු කිරීම යෝනිසෝ මනසිකාරය. මොකද්ද කාරණා දෙක? ධර්ම ශ්‍රවණයත් නැත්නම් පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණය. මෙන්න මේ කරුණ දෙක තමයි සම්මා දිට්ඨිය සඳහා ආසන්නම කරුණෝ. අනිත් දේ තමයි වෙනතුනේ මේ සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ කොහොමද? ඔව් සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කල්යාණ මිත්‍රත්වය ගැන ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී බාහිර සාධක අතුරින් කල්යාණ මිත්‍රත්වය තරම් වැදගත් දෙයක් මා දකින්නේ නැහැ කියලා. බුදුනෝණින්වත් දකින්නේ නැහැ කියලා. කල්යාණ මිත්‍රාය තමයි තමන්ට මේ ධර්ම මාර්ගය ඉදිරියට යද්දී තියෙන ප්‍රධානතම උපකාරය වටපත් වෙන. අනේ කල්යාණ මිත්‍රත්වේ නිකන් ලැබෙන්නේ නැහැ. සසර ලොකු පිනක් තියෙනට ඕන. අනිත් අතින් ඒ කල්යාණ මිත්‍රයන් එක ඉදිරියට යද්දී තමන්ගේ ළඟ ගුණ ටිකක් තියෙනට ඕන. ඒ ගුණ අපි ඉදිරියට සාකච්ඡා කරනවා. පින්තුනි මේ කියන හැම කරුණක්ම වැදගත්. එකිනෙකට සම්බන්ධයි. මේ සරල කරුණේ ඉඳන් ගැඹුරු කරුණ දක්වාම යනවා. එතැන් මෙතොයි මුලදී කියන කරුණානේ අපි දන්න කරුණ තමයි හාමුදුර කියන කෙනා ඔබට හිතේ. හැබැයි වෙනදේ මේ කරුණ ටික නැතුව ඊළඟ පියවරට යන්න බෑ ඒකයි ඈ. කලින් අහපුවම තමයි ඔබ මේ කියන්නේ. හැබැයි මේ හැම කරුණක්ම වැදගත්. හැම කරුණක්ම පසු කරමින් තමයි ඉදිරියට යන්නට ඕන. උඩින් පල්ලෙන් යන්න බෑ මොනවාක. හැබැයි අන්තිමට ගැඹුර තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ටික අඛණ්ඩව ඔබ අවධානයෙන් සිහියෙන් නොනින් ඇහුවටින්. දිනක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රාත්‍රියේ සමයේ එක්තරා දෙවි කෙනෙක් බුදුහාඳුර වෙත ආවා. ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් කරනවා. මොකද ප්‍රශ්නය? බහෝ දේවා manussාච මංගලානි අචින්තයොම් ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම. ගෞතමයන් වහන්සේ බොහෝ දේව මිනිසයෝ මංගල කරුණ මොනවද කියලා විමසනවා, ප්‍රශ්න කරනවා. අන්නේ අහන අයට කරුණාවෙන් මේ උතුම් මංගල කරුණ මොනවද කියලා දේශනා කරන්න කියලා ආරාධනාවක් කළා. මංගල සූත්‍රයේ නිදානේ මේකයි. මංගල සූත්‍රය පින්නතුනේ සුත්ත නිපාතයේ සඳහන් වෙනවා. ඒ වගේම කුද්දක නිකාය කුද්දක පාඩ කියන ග්‍රන්ථයේ මංගල සූත්‍රය ඇතුළත් වෙනවා. මේ මංගල සූත්‍රය අපි කුඩා කාලේ පටන් මහන සූත්‍රයක්. ඉතින් එක එක කරුණ අපි වෙන වෙනම සාකච්ඡා කරනවා. මම හිතන්නේ අපි ජීවිත කාලේ අඩුම ගන්න එක මංගල කාරණයක් හරි අහලා තියෙනවා නේද? මාතාපිතෝ උපට්ඨානං ඒතම් මංගල කියන කාරණේ හරි අපි අහලා තියෙනවා. ඒ නිසා අපට නුහුරු දෙයක් නෙවෙයි. හැබැයි පිනුතුනේ මේ කරුණෝ සමහර කරුණ අපි හිතනට වඩා ගැඹුරට යන කාරණා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන මේව ජීවිතයට සම්බන්ධ කරගන්නට. ඒ නිසා අපේ නුවණේ තරමට ගැඹුරට යන්නට පුළුවන්. අනිත් දේ තමයි පින්වතුනි ධර්ම දේශනාවක් ඇහුවට පස්සේ අහන වෙලාවෙදිත් තමන්ගේ සිහිය නුවණ ප්‍රඥාව දිනු වෙන්නට ඕන. හිතේ තියෙන රාග ආදී කෙලෙස් අඩු වෙන්නට ඕන. ප්‍රඥාව වර්ධනය වෙන්නට ඕන. මේක තමයි ධර්ම දේශනාවක තියෙන ලක්ෂණය. අනිත් දේ තමයි මේ ධර්ම දේශනාවම නැවත නැවතත් අහනකොට සතුටක් හිතේ ලැබෙන්නට ඕන. ශ්‍රාවකයන් විතරක් ඔබට විතරක් නෙවෙයි පින්වත්නි. ධර්ම දේශනා කරපු දේශකයන් වහන්සේට ඒ බණ නැවත රෙකෝඩ් කරලා අහනකොට ශ්‍රාවකයෙක් විදියට ඒ බණ ගෞරවයෙන් අහන්න පුළුවන් හැකියාවක් තියෙනට ඕන. අන්න එහෙමනම් තමයි ධර්ම දේශනාව සාර්ථක. සමහර දේශකයන්ගේ දේශනාව බහලා ඇති සාමාන්‍ය බාහිර ලෝකේ තියෙන දේශනාව. අහන අවස්ථාවේදී හරියම සතුටුයි. සමහරට බණ අල්ලගෙන hina වෙන්න පුළුවන් නේ. ඒ වගේ ලස්සන කතා කියනවා පෑ ගානක් වුණත් අහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක රෙකෝඩ් කරලා පිනතුණි ආයි දෙවෙනි පාර අහන්න අපට හිතක් දෙන්නේ නැහැ. නමුත් ධර්මයේ තියෙන ලක්ෂණය තමයි ඔබ නියම ධහම නම් අහන්නේ. ඒ අහන ධහම අහන වෙලාවෙදිත් හිතේ දිනුවක් සතුටක් ඇති වෙනවා. ඒක නැවත අහන වාරයක් පාසාම තව තවත් ඒ දේශනේ ගැඹුරට හිත යනවා. අහන්නට ආසාවක් එනවා. මේක තමයි සැබෑ ධර්මයක තියෙන ලක්ෂණය. වරක් ආනන්දහාමුදුරහන බුදුහාඳුරන්ගෙන් බුදුහාඳුරනේ ධර්මගතිකයා ධර්මගතිකයා කියලා කියනවා. කවුද ධර්මගතිකයා කියලා? බුදුහාඳුරෝ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් දුක දුකෙන් නිදහස් වීමත් කියනවා නම් අන්න ඒත නැත්තයි ධර්මගතිකයා කියලා කියන්නේ. ධර්මගතිකයෙක් වන්නට පිනොත්නින් ශ්‍රාවකයන් සතුරුනාට විතරක් ඒක නියම ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. ධර්මගතිකයෙක් වෙන්න බෑ. ධර්මගතිකයෙක් වෙන්න නම් හිතට ඇතිවන රාග ආදී කෙලෙස් ඇතිවන ආකාරයත් ඒ තුලින් දුක හටගන්න ආකාරයත් ඒ රාග ආදී කෙලෙස් අඩු වෙනකොට හිතේ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන් ආකාරයත් ධර්ම දේශනාවේදී ප්‍රකාශ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක සැබෑ ධර්ම දේශනාවක් වන්නේ. ඒ දේශකයා සැබෑ ධර්මගතිකයෙක් වන්නේ මෙන්න මේ කරුණු සම්පූර්ණ වුණාට පස්සේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන් පටන් පින්නොතුනි ගාථා 10කින් මංගල කරුණෝ එකිනෙක විස්තර කරනවා. මෙතන මංගල කාරණා 38ක් විස්තර වෙනවා. ඒක 34කට සමහරව විස්තර කරනවා. 38ක් අනුවත් බෙදලා දක්වනවා. මේ මංගල කරුණු 38 පින්නොතුනි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට දක්වන්න පුළුවන්. එකක් තමයි මේ සම්මුති ලෝකයේහි ලෞකික ලෝකයේ සාර්ථකත්වය ලබන හැටි දේශනා කළා. ඊළඟට අවසානින කරුණු ටික ලෝකෝත්තර වශයෙන් නැත්නම් මේ දුකෙන් ඉක්මවල චතුරාර්ය සත්‍ය කරා යන මංගල කරුණු ටිකකුත් දේශනා කරනවා. එතකොට මංගල කියලා කියන්නේ මොකද්ද වෙනතුනි? මංගල කියන්නේ සුභ සම්මත කියන දේ. තමන්ටත් අනිත් අයටත් මෙලවටත් පරලොවටත් සතුට ලැබෙන දේවල් තමයි මංගල කරුණු කියලා කියන්නේ. ඒ වගේම අවමංගල කරුණුත් තියෙනවානේ ජීවිතවලනේ. කෙනෙක් ලෙඩ වෙන එක, වයසට යන එක, මේ විතරක් නෙවෙයි ප්‍රධාන දේ මරණයනේ. කව මංගල උසය කියලා නේ කියන්නේ, මල ගෙදර කියලා නේ කියන්නේත් නේද? පින්නතුනේ බුදුදහමේ හැටියට මේ අවමංගල කරුණ පින්නතුනේ මංගල කරුණ කරන ධහමක් තමයි බුදුහාම දේශනා කළේ. අපේ ජීවිතේ ලොකුම අවමංගලය මොකද්ද? මරණයනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මරණය මොකද්ද? ත්‍රිවිධ මංගල්‍ය වලින් එක. බුදුහාඳුරන්ගේ තෙමගුල කියලා අපි කියන්නේ. එතකොට බලන්න පින්නතුනි බුදුදහමෙහි මරණය අවමංගල්‍ය අඬන කාරණයක් නෙවෙයි. සැබෑ ලෙස ජීවිතය අතරට අවබෝධ කරගත්තොත් තමන් මැරිච්ච දවසට ගෙදර මගුල ගයක් වෙන්නට ඕන. ඒක කොහොමද වෙන්නේ? ඒ මැරිච්ච ඔබ නැවත ඉපදුනොත් මගුල ගයක් වෙන්නේ. ඒ මැරෙන ඔබ අප නැවත නොඉපදෙන මට්ටමට මැරුණොත් එදාට අපේ ගෙදර මගුල් ගෙදරක් වෙනවා. බුදුදහමෙන් මෙන්න මේ මට්ටමට අපේ ජීවිතය ඔසවා තියෙනවා පින්නතනි. මේක තමයි බුදුදහමේ ලක්ෂණය. වෙනත් අය මරණයේදී හඬද්දි වැළපෙද්දී බුදුහාඳුරන්ගේ පිරිනිවන් පෑම උන්වහන්සේට ඉපදීම වගේම සම්බුද්ධත්වය වගේම උන්වහන්සේගේ පරිනිර්වාණයත් උන්වහන්සේට මංගල කාරණයක් වුණා. වෙසක් දිනෙහි අපේ බුදුහාඳුරන්ගේ උපත සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය කියලා අපි සමරන්නේ අපේ තෙමගුල් නෙවෙයි පින්නතුනි. බුදුහාඳුරන්ගේ බුද්ධ ජීවිතයේ තිබෙච්ච තෙමගුල් තමයි අපි සිහි කරන්නේ. බුදුහාඳුරන්ගේ පිරණ පෑම අනිත්‍යට දුකක් වුණා. ආනන්ද හාමුදුරන්ට සංවේගය ඇති වුණා. ඒක ලෝකේ අනිත්‍යට ඇති වෙන තත්ත්වයක්. නමුත් පින්නතුනි රහතන් වහන්සේ කෙනෙක් කියලා බලන්නේ පින්නතුනි අපේ පැත්තෙන් නෙවෙයි. බුදුහාඳුර කෙනෙක් කියලා බලන්නේ අපේ පැත්තෙන් නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙක් කියලා බලන්නේ රහතන් වහන්සේගේ ප්‍රඥාවට සාපේක්ෂව. අපි සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක් කියලා අරදී කරන්නේ මොකටද? මේ රූපයට. නමුත් රහතන් වහන්සේ කියන ඇත්තටම කාටද? රහතන් වහන්සේ කියන්නේ ඒ කෙලෙස් දුරු කරපු ප්‍රඥාව ඉහෙලටම දිනු කරපු ඒ අවබෝධයටයි ඒ ප්‍රඥාවට රහතන් වහන්සේ කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ පින්නතින රහතන් වහන්සේ ආහාර පාන ගන්නවා කියලා කියනවා. සාමාන්‍ය ලෝකයේ රහතන් වහන්සේ ඇසින් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා කියලා අපි හිතන් ඉන්නේනේ. අපේ ලෝකයේ යනුව රහතන් වහන්සේට ආයතන 12ක් තියෙන ඇස කන නාසය ආදී අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි. නමුත් පින්නතින රහතන් වහන්සේට ආයතන කීයද? රහතන් වහන්සේට ආයතන 2යි. මන ආයතනය ධම්ම ආයතනය තියෙනවා. ඔබ එහෙම කිව්වහම මහ එන රහතන් වහන්සේ දාන වළඳන්නේ නැද්ද? රහතන් වහන්සේට ශබ්ද ඇහෙන්නේ නැද්ද? රහතන් වහන්සේට කෑමවල රස විඳින්නේ නැද්ද කියලා ඔබ අහයි ප්‍රශ්නනේ. ඒ ඔබේ පැත්තෙන් අපි බලන පැත්තෙන් රහතන් වහන්සේ කෑම ගන්න. රහතන් වහන්සේ කියන අවබෝධය තුළ පින්නතුනේ ආයතන දෙකකින් ජීවත් වෙන්නේ. අපිත් ඇත්තටම පින්නතුනේ දැනත් ආයතන දෙකකින් ජීවත් වෙන්නේ. ආයතන දෙකකින් ජීවත් වුණාට අපි ආයතන 6ක් ආයතන 12ක් ජීවිතය කරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අපිට පෘථග්ජන කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි සසර ඉන්නවා කියලා කියන්නේ. අපි දැන් කැම අරගනුවෙන් හිටියත් අපි මේ මොහොත රහත් වුණොතින් එදාට අපට අපේ චක් ආයතනය, අපේ ජීව ආයතනය, අපේ රස ආයතනය ආයතනයන් බවට පත් වෙන්නේ. මේක ගැඹුරු කාරණයකට යනවා පින්නතුනි. එතකොට මේ අපි සඳහන් කළේ ඉදිරියේදී කතා කරන කරුණ මේක දෙක පොඩ්ඩක් මේ චුට්ටක් පෙන්නනවායි. ඒකයි මේ ප්‍රඥාවෙන් ඉහළට යනකොට අපි දිනු කරන ඕන පැති මේ කියන්නේ පිනතුනි. එතකොට මංගල කරුණෝ බුදුහාඳුරේ කෙනෙක් මුලින් දැන් සඳහන් කරනවා දැන්. දැන් මේ කරුණෝ ඔබ මේව ගැඹුරුයි කියලා හැම කියන්නේ නැහැ. අර ළමයා අවුරුදු 3 මාරයක ළමයා විස්තර කරන එක බලන්න. ඔබට ලැජ්ජා හිතේ දැන් මේ හාඳුරු ගැඹුරු බණක් අපට කිව්වේ කියලා ඔබ කිව්වොත් ඔබ ගිහපු ඉස්කෝලේට විශ්වවිද්‍යාලේට ඈ ඔබ ලොකු අසාධාරණයක් කරලා තියෙන නේද? අර අවුරුදු 3 මාරේ ළමයට තමයි අකුර ලියන්නත් බෑ. ඈ ඒ ළමයා ඔබට කියන මේ කාරණා ටික තවත් ඉස්සර කළ තමයි මේ සඳහන් වෙන්නේ. පින්නතුනේ නිසාව කවුරුවත් දක්ෂ නැහැ. ඔබ මේක සඳහා ප්‍රඥාව සසරම් වාදී වෙනු කරන් ආපු අය. ඒ නිසා තමයි ඔබට මේ ධමයක් ඇහන්නේ. ඔබ වහා පින්වන්තයන් ඔබ සසරදී ප්‍රඥාව දිනු කරපු අය නිසා ඔබ කිසි විටකත් මන්දෝසහාය වෙන්න අවශ්‍ය නැහැ. මේව තේරෙන්නේ නැති දේවල් කියලා. මේ ඔබට තේරුම් ගන්න පුළුවන් දේවල්. අපි සසර මේ ජීවිතේ වහා ජයග්‍රහණ පසුබල විභාග සමත් වෙලා ආපු අය අපි. ඒ නිසා ධර්මයේ ළඟදීත් අපිට කිසියම් ප්‍රමාණයකට අපිට දක්ෂතාවය තියෙනට ඕන. බුදු දහමේ හැටියට කියන මංගල කරුණ තමයි මෙතන ඉඳන් විස්තරවන්නේ. පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමං. පළවෙනි කාරණේ ආරම්භ වෙන මොකෙන්ද පිනතුනි? අසේවනාච බාලානම්. බාලයන් ඇසුරු කරන්න එපා. බාලයන් කියන්නේ වයසින් අඩු නෙවෙයි, ගුණ දහම් වලින් අඩු අය. හිත් පිරිච්ච අය ආශ්‍රය කරන්න එපා. ඇයි මේ ආශ්‍රය කරන්න එපා කියලා කියන්නේ? ඒ අය ගෙදර ඉන්නව නම් එයා අයින් කර අයින් කිරීමද මේ කියන්නේ? ඔබේ යාළුවන්ගේ ලිස්ට් එකේ ඉන්නවනේ ඒගොල්ලන් කපහැරිමද මේ කියන්නේ? ඇසුරු කරනවා කියන්නේ මොකද්ද පින්නතුනි? ඒ අයගේ දුර්ගුණ ටික තමන් ඇසුරු කරන එක. යම්කිසි කෙනෙක්ගේ ළඟ තියෙන රාගය, ద్వේෂය, මෝහය, පළිගැනීම, ඉරිෂ්‍යාව, අන්න ඒ දේවල් ටික තමන් ඇසුරු කරන්න එපා කියලා මේ කියන්නේ. භෞතික වශයෙන් කෙනෙක් ඇසුරු කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. බලන්න පේනතුනි බුදුහාමුදුරේ එදා අඟුලිමාල අයින් කරේ නැහැ. අජාසත්ත් රජතුමා ආනන්දර කර්ම කරපු කෙනෙක්. අජාසත්ත්වත් අයින් කරේ නැහැ පේනතුනි. අජාසත්තටත් මේ බුදුදහමේ රැකවරණයක් ලබා දුන්නා. ආනන්දර කර්ම කරපු එයාටත් බුදුදහමෙන් එහෙමනම් ක්‍රියා කළේ. එහෙනම් පේනතුනි අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ සමාජයේ පුද්ගලෝ අයින් කිරීම නෙවෙයි පේනතුනි. ඒ පුද්ගලයන්ගේ ළඟ තියෙන දුර්ගුණ ටික, නුගුණ ටික තමන් ඇසුරු නොකර ඉන්න ගෑමේ කියන්නේ. අසේවනාච බාලනන් කියන්නේ ඒකයි. මේක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ නරකය බැහැර කරන්න ඕනේ, ඒ අය ළඟටවත් ගන්න හොඳ නැහැ කියලා. ඒයට තමයි පින්නතුණු කරුණාව දක්වන්න ඕන අපි. ගෙදර දරුවෝ 5 දෙනෙක් ඉන්නවනම් දරුවෝ 4 දෙනෙක්ම අපි කියමු හොඳට ඉගෙනගෙන හොඳ ඉහළ රැකියා කරන්නේ. ඒක ළමයි කියනවා අකී කරුයි. එච්චර ඉගෙනගෙනත් නැහැ. අම්ම වැඩිපුර මාදරේ කාටද? අම්ම වැඩිපුර මාදරේ අර අසාර්ථක ළමයට පේනතනි. මේකට අදාළ හොඳ කාරණයක් තියෙනවා බුදුදහමේ. ඔහි එක එක ගුරුකුල ගැන සඳහන් කරනකොට එක ගුරුවරයෙක්ගේ ළඟ බොහොම අකීකරු ශිෂ්‍යෙක් ඉන්නවා. ඉතින් අනිත් ශිෂ්‍යෝ කවුරුත් එකතු වෙලා කියනවා මෙයත් එක්ක අපට ඉන්න බෑ, මෙයාව අයින් කරන්න කියලා. කීප වතාවක්ම මේ ගුරුවරයාට චෝදනා කළා. ඉල්ලීම් කළා මෙයාව අයින් කරන්න, අපිට මෙයත් එක්ක වැඩ කරන්න බෑ කියලා. දවසක්ද මෙයා ඔක්කොම එකතු වෙලා ලියුමක් හදාගෙන අසංක ලැබිල එක්කෙනෙක් ඉදිරිපත් කරනවා. මෙයා අයින් නොකරොත් අපි යනවා කියලා. අපිට තවදුරටත් ඔබතුමාගේ ළඟ ඉන්න බෑ, මෙයත් එක්කත් අපිට ඉන්න බෑ. මෙයා අයින් නොකරොත් අපි යනවා කියලා. පින්නතුනේ අර ගුරුවරේ මොකද සඳහන් කළේ? ඒ ගුරුවරයා කියනවා ඔබ හැම දිනෙකම හොඳ අය. ඔබට මන් නැති වුණත් ඔබට තනියම දැන් ගිහලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අකමැති නම් ඔබ ඔක්කොම කට්ටිය යන්න. හැබැයි මේ වැරදි කරන තැනත්තාට හැම තනියෙන් තාම ජීවත් වෙන්න බෑ. ඔබට තවදුරටත් ගුරුවරයෙක් ඕන. තවදුරටත් කල්යාණ මිත්‍රයෙක් ඕන. ඔබ රැක බලා ගන්න කෙනෙක් ඕන. ඒ නිසා මම නවතිනවා. ඔබ අනිත් හැම දිනෙකම යන්න. මම එයත් එක නවතිනවා කියලා. පින්නතුනි මේක ලොකු ගැඹුරක් තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ සමහර අය වෙන පින්නතුනි අසත්පුරු සමායි ඉන්න එකට ඉන්න බැරියක් තියෙනවා. ඒත් එකන ඉතින් යන්නම් තීරණ ගන්න වෙනවා අපට. බුදුරජාණන් වහන්සේත් ඒ වගේ තීරණ ගත්ත අවස්ථා තියෙනවා නැත්තේ නෑ. නමුත් සත්පුරුෂ කියන මට්ටමේ ඉන්නවා නම් කෙනෙක් එයාගේ අනිත් අඩුපාඩුකම් ටික තිබුණත් අපට කවදොරටත් එයත් එක්ක ඉන්න පුළුවන්. නමුත් සමහර අය වෙන පින්නතුනි අසත්පුරුෂයි ඉන්නවා. අසත්පුරුෂකම් විස්තර කරන විදිහ ලොකු ගැඹුරක් තියෙනවා. අසත්පුරුෂකම් නැතිනම් යාගේ ළඟ අනිත් අඩුපාඩුකම් තිබුණත් යාත් එක තවදුරටත් අපිට ඉන්න පුළුවන්, යව හදා ගන්න පුළුවන් මට්ටම තියෙනවා. අසේවනාක බාලානන් කියන්නේ පින්නතුනි මෙන්න මේ දුර්ගුණ තියෙන අයගේ දුර්ගුණ ටික තමන් ඇසුරු නොකිරීම. පණ්ඩිතානන්ද සේවන නුවණැති අය ආශ්‍රය කරන්න. පණ්ඩිතය කියන්නේ වයසින් වැඩි අය නෙවෙයි, වයවෘදයම නෙවෙයි, සීල වෘද, පඤ්ඤා වෘද, ගුණ වෘදය ආශ්‍රය කරන්න. සීලෙන් වැඩි අය, ප්‍රඥාවෙන් වැඩි අය, ගුණෙන් වැඩි අය ආශ්‍රය කරන්න. පින්නතුනි ගුණවත් අය විශේෂයෙන් කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ පින්නතුනි පණ්ඩිතයන් ඇසුරු කරන් ලැබෙන්නේ සසර කරව මහා කින කනිසංශයක් විදියට. මේකට කල්යාණ මිත්‍රතා කියලා බුදුදහමෙන් කියන්නේ. කල්යාණ මිත්‍රත්වයේ ගැන පින්නතුනි ආකාර තුනකින් බුදුදහම විස්තර කරනවා. මොනවද ඒ? ඒ තමයි කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන, ලැබෙන්න ඕන. ඒක ලැබෙන්නේ සසර කලාව පිනකුත් එක්ක. හැබැයි එහෙම ලැබෙනකොට තමන් දක්ෂ වෙන්නට ඕනේ කල්යාණ මිත්‍ර සහායතා, කල්යාණ මිත්‍රයන් යාළු කරගන්න දක්ෂ වෙන්නත් ඕන. සමහරට කල්යාණ මිත්‍රයන් ඉන්නවා හිටියට තමන් එකකට මැච් වෙන්නේ නැහැ, යාළු වෙන්නේ නැහැ, ෆ්‍රෙන්ඩ්ලි නැහැ ඒ කට්ටියත් එක්ක. ඔහේ දැකලා මොන ගැහෙනවා එච්චරයි එකට එකතු වෙන්නේ නැහැ ඒත් එක්ක. ඇයි ඒකට හේතුව? එකතු වෙන්නේ නැත්තේ තමන්ගේ ළඟ තියෙන අඩුපාඩුකම් නිසා. එකක් තමයි දැඩි ලෝභ නම් තමයි. ඒ ලෝභ කිනාට මිතුරන් ජය ගන්න බෑ. අනිද්දේ තමයි නිතර ද්වේෂ සහගත නම් ඒත් එකක් තමන්ට බෑ. අනිත් එක තමන් අනිත්‍යයේ ගුණයක් දකින්නේ නැත්නම් අපි කියන්නේ ಗುಣමගු කියලා. ඒකට තමාරුයි යහලුවන් දිනාගන්න. අනිද්දේ තමයි අකෘතඥභාවය. කළ ගුණ නොදන්නා බව. ඒ වගේම දුස්සීල භාවය. තමන්ගේ කය වචනේ නිතරම අසංවර නම් හොඳ කෙනෙක් හම්බෙච්ච ගමන්ම තමන්ට යත් එක්ක ඉන්න බැරි වෙනවා. තමන්ට ආයේ පා වෙනවා. ඒ නිසා පින්නොතුනි මේ ආරම්භයේදී තමන්ගේ ළඟ මෙන්න මේ ගුණාංග ටික තියෙන්නට ඕන. ලෝභකම අඩු වෙන්නට ඕන. සිල්වත් වෙන්නට ඕන. සිල්වත් කියන්නේ සරලව කියනවා නම් කටපරිසම් කරගන්න. අනිත් එක කළමුණ දන්න කෙනෙක් වෙන්නට ඕන. ගුණවත් කෙනාගේ ගුණය දකින්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ ටික ආරම්භයේ තියෙන්නට ඕන. තව ගැඹුරට යනකොට කා කාරණා ටිකක් හම්බ වෙනවා ඈ. මේ කාරණා විතරක් තියෙමල මදි ඈ. පින්නතුනි පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රෝ ඉන්නට ඕන. කල්යාණ සහායතා, කල්යාණ මිත්‍රයන් සහාය කරන් ඉන්න ඕන, යාළු කරන් ඉන්නට ඕන. එයාගේ උදව්පකාර හුවමාරු කරගන්නට ඕන. ඊළඟට කල්යාණ සම්පවංකතා, කල්යාණ මිත්‍රයන්ට නැමෙන්නට ඕන. නිකන් මෝල් ගස් ගිලල වගේ හිටියටම අපි කියන්නේ සරල සිංහලෙන් එයා නිකන් මෝල් ගස් ගිලල වගේ කියලා. එහෙමයි එකක් බෑ පින්නතුනි. ෆ්ලෙක්සිබල් වෙන්නට ඕන. තමන්ගේ නොයෙක් සුදුසුකම් තියෙන පුළුවන් පින්නතුනි. තමන්ගේ සුදුසුකම් ටික තමන්නේ දන්නේ නේ. තමන් කරපු උපාධිය, ලංකාවේදී හෝ ලෝකයේදී හැර කරපු ලොකු රැකියාව, ඒව තමන්නේ දන්නේ. තවත් යනකට ගියාම අනිත්‍ය මොනවාකට තියව දන්නේ. නමුත් තමන් හිතන්නේ එතෙන්ට යනකොටම තමන්ගේ මේ පෝස්ට් එකට ඒ සැලකිලි මල් මාලා තොරම් බඳින්න ඕනේ කියලා නේ. එහෙම කොහෙන්ද පින්නතුනි ලැබෙන්නේ? විශේෂයෙන් මේ වගේ රටකට ආව මේව ලැබෙන්නේ නැහැ. එංගලන්තයේ රජකුමාරය මෙහි ආව සාමාන්‍ය කෙනෙක් වගේ ඇතුළු වෙනකොට ඒ ඔක්කොම සුසු කණ්ඩික එයාපෝට් එකම තියලා ඉන්න ඕනේ LX වල. පින්නතුනි මේ රටට එනකොට අඩුම ගානේ මේ රටේ ඉන්න අය විදියටවත් තේරුම් ගන්න ඕනේ. පින්නතුනි දහම ළඟදී විශේෂයෙන් අපේ අනිත් සුදුසුකම් අමතක කරන මොහොතකට ලස්සන කතා තියෙනවා. ඔකට මේ ඒවා කියන්නේ මේ අපේ මාත්‍රකාවේ සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. පින්නතුනි කෙසේ වෙතත් අපි හුඟා දුරට ධර්මයේ ළඟදී පින්නතුනි කල්යාණ මිත්‍රයන් ළඟදී අපි හිස් පුද්ගලයන් වශයෙන් එතන ඉන්නට ඕන. අපි පිරිච්චය, පිරිච්ච කල වගේ තිබුණොත් ඒ කලයට තවත් දෙයක් දාන්න නැති වෙනවා. අපි සම්පූර්ණයෙන්ම පිරෙල නම් පින්නතුනි බණහන්න ඕනේ නැහැ ඇත්තෙන්ම. ඒ කියන්නේ අපි ප්‍රඥාවෙන් ඉහෙලටමයි ප්‍රඥාවෙන් අභිෂේක ලැබලා නම් අපිට තවත් දෙයක් අහන්න අවශ්‍ය නැහැ. ඇහැට රූපයක් දකිනකොටම දැන් මොකද්ද වෙන්නේ? සිතට සිතවිල්ලක් එනකොට මේක ඇතිවෙලා නිරුද්ධනාකාරය මොකද්ද? දිට්ඨේ දිට්ඨමත්තම් මට්ටමට සදාසතෝ විදියට සමකාලී සතිමත් වෙන්න පුළුවන් නම් අපිට ධර්මයක් අහන්න ඕනේ නැහැ පින්නතුනි. යත්තනාමංච රූපංච අසේසං උපරොජ්ජති කියපු ආකාරයට නාම රූප දෙක නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා නම් ඒ මොහොතෙම අපට අමුතුවෙන් බණක් අහන්න ඕනේ නැහැ. නමුත් තාම අපි මේ මට්ටමට ඇවිල්ලා නැහැ. අන්න ඒ නිසා තමයි පින්නතුනි අපේ ළඟ මේ නම්‍යශීලී බව, කල්‍යාණ සම්පවංකතා, කල්‍යාණ මිත්‍රයන්ට නැමෙන ගතියක් තියෙනට ඕන. නැමෙනවා කියවම වරදවා තේරුම් ගන්න එපා. මේ වඳින එක විතරක් නෙමෙයි මේ කියන්නේ. වැඳේ නැතුණත් කමන්නේ. කල්‍යාණ සම්පවංකතා කියලා කියන්නේ කල්‍යාණ මිත්‍රයන් කියන දේ අහන්නට සූදානම් වෙන්න ඕන. කන් දෙක නැඹුරු වෙන්නට ඕන. මේකට සෝචසතා කියලා, සෝච බව කියලා වෙනම ගුණයකුත් වෙනවා වෙනම. පින්නතුනේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගන්න ලැබෙන මේත් එක. ඇසීම මත තමන් කොච්චරනම් අහන්නට සෝදානම් වෙනවාද කියන කාරණේ. අන්න එතෙන්ද පින්නතුනේ තමන්ගේ ළඟ තවත් සුවිශේෂී ලක්ෂණ තියෙනට ඕන. අර මුලින් තියපු කලගුණ සැලකීම, දන් දීම, ගුණයන් හඳුනා ගැනීම, සිල්වන්ත බව, ඒ ලක්ෂණ විතරක් තිබෙන බෑ. ඒ ලක්ෂණ විතරක් තිබුණොත් ඇති තමන්ගේ සුගතිගාමි වෙන්න. හැබැයි පින්නතුනේ තමන්ගේ අවිද්‍යාව දුරු කරන නම් ඊට වඩා සුවිශේෂී ලක්ෂණ ටිකක් තමන්ගේ ළඟ තියෙනට ඕන. කල්‍යාණ මිත්‍රයෙක් ලැබෙච්ච වෙලාවේදී මොනවද ඒ ලක්ෂණ? මොනවද ඒ ලක්ෂණ? ඕ ඒක අපි කිව්වනේ. ඕ ඒකත් හොඳයි. ඒ ලක්ෂණයක් තියෙනට ඕන නැත්තේම. ඕ ඉතින් අපට කියන්න පුළුවන් සමහරට ඊටත් වඩා ආසන්න වෙන කරුණු ටිකක් එනවා. ඔව් ඇත්තෙම මෙතෙන්දී ආසන්නම ගතිගුණ විදියට කියපු කරුණු තියෙන ටික බුදුන දේශනා කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියන කාරණා ටික. අසටෝ කපටි නැති කෙනෙක් වෙන්නට ඕන. කපටිකම් තියෙන කෙනාට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. අමායාවී මායාකාරී නැත්නම් මැජික් පෙන්වන කෙනෙක් නොවෙන්න ඕන. නවංක ජාතෝ අවංක කෙනෙක් වෙන්නට ඕන. මායාකාරී නොවන බව, කපටි නැති බව, ඊළඟට අවංක බව, ඊට අමතරව සුවච බව හුඟන් දීමක් තියෙන්නට ඕන. ඊළඟට ප්‍රඥාව තියෙන්නටත් ඕන. කරණිමෙත සූත්‍රයේත් මේ ලක්ෂණමයි කියන්නේ. උජූච සූජූච කියලා කියනවා, සුවචෝචස්ස කියලා කියනවා, නිපක කියලා කියනවා. මෙන්න මේ ලක්ෂණ ටික කල්යාණ මිත්‍රයන් ළඟදී ආසන්නෙම තියෙන ලක්ෂණ. මේ ලක්ෂණ ටික තියෙනවා නම් අර මුලින් කියපු ලක්ෂණ ටික නැති වුණත් තමන්ට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තමන් කොච්චර කළගුණ සරකන්නේ නැති කෙනෙක් වුණත්, කොයිතරම් දුස්සීල කෙනෙක් වුණත්, කොයිතරම්නම් තමන්ගේ ළඟ ලෝභකම් තිබුණත්, සසර කළා වූ පින් තියෙන කෙනා, විශේෂයෙන් ප්‍රඥාව දිනු කරපු කෙනා සහ ඒ පිනින් කල්යාණ මිත්‍රත්වයේ ලැබුණා නම්, ඒ ලැබිච්ච කෙනාගේ ළඟ මුල් අඩුපාඩු කණ්ඩික තිබුණත් එක මොහොතෙන් ප්‍රඥාවෙන් අර සියලුම දුර්ගුණ ටික දුරු කරගන්න පුළුවන්. බලන්න උදාහරණයක් ඇරිට අඟුලිමාල. අඟුලිමාල බුදුහාමුදුරන්ට මුණ ගැහෙනකොට ඔහු සිල්වන්ත කෙනෙක්ුණෙත් නැහැ. ඔහු කළගුණ දන්න කෙනෙක්ුණෙත් නැහැ. තමගේ අම්මත් මරණ මට්ටමට ගියානේ. බලන්න පේනතුනි එහෙම වුණත් ඔහු අවංක කෙනෙක් වුණා. අවංකකම නිසාමයි මේ ගුරු පූජාවත් කළේ. ඔහු කපටි කෙනෙක් වුණේ නැහැ. ඒ වගේම ඔහු බුද්ධිමත් කෙනෙක් වුණා. බුදුහාඳුර කිව්වේ අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න. බුදුහාඳුර වේගෙන් යනකොට මොහු කියනවා ශ්‍රමණේ නවතින්න කියලා කෑ ගහනවා. බුදුහාඳුර සඳහන් කරන අඟුලිමාල මම නැවතිලින්නේ ඔබයි දුවන්නේ ඔබ නවතින්න කියලා. මේක කිව්ව විතරයි මෙයාගේ ප්‍රඥාව විකසිත වුණා. පින්නතුනි අර තිමිච්ච දුර්ගුණ සියල්ලක්ම මේ ප්‍රඥාව තුළින් ජය ගන්නට පුළුවන්කම ලැබුණා. අන්න ඒකයි මේ කල්යාණ මිත්‍රයන් ළඟදී පින්නතුනි අපට මේ ලක්ෂණ තියෙනට ඕන. එතකොට පළවෙනි මංගල කාරණය තමයි බාලයන් ඇසුරු නොකිරීම. දෙවෙනි කාරණය පණ්ඩිතයන් ඇසුරු කිරීම. තුන්වෙනි කාරණය පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමන් පිළියුතුය පුදනට ඕන. අපිට ඒක සරල දෙයක්. අපි වැඩිහිටිය අය පුදනවා, ගුරුවරු පුදනවා, සිල්වත් ගුණවත් උතුමන් පුදනවා. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. මේ කාරණා කරනකොට පිනතුනි මොකද්ද වෙන්නේ? මේව මංගල කරුණ බවට පත් වෙනවා. මේව පිනතුනි ඇත්තටම තමන්ට කුසල වැඩෙන දේවල්, තමන් හිත පිරිසිදු වෙන දේවල්. අපි බොහෝ විට හිතන් ඉන්නේ සුභ පැතුම් blessings වෙනත් කෙනෙකුගෙන් ලැබෙනව කියලා. අලුත් අවුරුද්දක් ආරම්භ වෙච්ච දවස්වල ඔබ එනවා blessings ගන්න පන්සලටනේ. හාමුදුරුවන්ගෙන් ආශිර්වාද අරන් යන කියලා එනවනේ. පිනතුනි හාමුදුරුවන්ට එහෙම ආශිර්වාද දෙන්න බෑ. හාමුදුරුවෝ කරන්නේ අර ඒකට පරිසරය හදන එක. ලස්සනට පන්සල සුද්ධ පවිත්‍ර කරලා, පහන් යමපත්තු කරලා, මල් ගෙනත් තියලා, මේ බුදුහාඳුරෝ දකිනකොට, පිරිත් අහනකොට, ඒකෙදී ඔබටම ඒ බ්ලෙසින්ස් ජෙනරේට් කරගන්න පුළුවන් විදියට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදන එක තමයි හාමුදුරුව කරන්නේ. කොච්චර හාමුදුරුවෝ මේ ආශිර්වාද දෙන බලාපොරොත්තුෙන් හිටියත් ඔබේ හිත අපිරිසිදු වෙලා නම් ඉන්නේ, ඔබ මේත් එක ශ්‍රද්ධාවෙන් ඒකට ප්‍රවිෂ්ට නොවුනොතින් ඔබට මේ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. එතකොට බුදුදහමෙන් කරන්නේ පින්නතුනේ බ්ලෙසින් එකක් දෙන එක නෙවෙයි කරන්නේ, ඒ සුභ පැතුම ගන්න පුළුවන් විදියට පරිසරය සකස් කරන එකයි කරන්නේ. ඒ සුභ පැතුම, ඒ මංගල්‍ය පින්නතුනේ අප විසින්ම අපි දිනු කරගන්නට ඕන. අන්න එහෙම දිනු කරගන්න විදිය තමයි මේ සූත්‍රයෙන් තියෙන්නේ. පළවෙනි ගාථාවෙන් පින්නතුනි මේ කරුණ ටික විස්තර කරනවා. දෙවෙනි ගාථාවෙන් කියන්නේ පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත් සම්මා කනදිච ඒතම් මංගල මුත්තම. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. මොකද පින්නතුනි සුදුසු ප්‍රදේශයක් කියලා කියන්නේ? ලස්සන මල් වතු තියෙන, දිය ඇලි තියෙන, නයගරා වගේ හොඳ ලස්සන ජලහස තියෙන වගේ ප්‍රදේශයක්ද? නැත්නම් හොඳට ලයිට්ස් තියෙන, ලස්සන ක්‍රීඩා හැම තියෙන ඉලාස්සේගස් වගේ පළාතකින් එකද? පින්නතුනි සුදුසු ප්‍රදේශයක් කියන්නේ මොකද්ද? ඔව් පින්නතුනි ප්‍රධාන වශයෙන්ම ධර්මය අහන්නටත් ධර්මය හැසිරෙන්නටත් තියෙන ප්‍රදේශය තමයි සුදුසු ප්‍රදේශයක් ඉදිරිය කියන්නේ. ඊට අමතරව යුද ආදී දේවල් නැත්නම් වසංගත රෝග ආදී නැති, අසත්පුරුෂය නැති, දැඩි මිත්‍යා මතවාදවල නැති අය ඉන්න ප්‍රදේශත් සුභ ප්‍රදේශ නැත්නම් සුදුසු ප්‍රදේශ විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. බුදුහාමර මෙහිදී පින්නතුනි ධර්මයේ රකින්නයි හැටියට අපට සඳහන් කරනවා. යම්කිසි ස්ථානයක, විහාරස්ථානයක, ආරණ්‍යයක වැඩි ඉන්නවා නම් ඒ ආරණ්‍යයේහි ප්‍රත්‍යපහසුකම් අඩු වුණත්, දානය, සිවුරු, බෙහෙත් ආදී අඩු වුණත්, ඒ ඉන්න ස්ථානයේ ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා නම්, ධර්මය අහන්නට ප්‍රගුණ කරන්නට අවස්ථාව තියෙනවා නම්, ඒ ස්ථානයේ පුළුවන් තරම් දුරට ඉන්න කියලා. ඒ ස්ථානේ යන්න එපා කියලා. ඒ වගේම සඳහන් කරනවා තවත් ස්ථානයක ධර්මය නැහැ. හැබැයි අනිත් ප්‍රත්‍යපාසිකන් ටික ඔක්කොම තියෙනවා. ගොඩ නැගිලි හොඳට තියෙනවා. සිවුරු පිරිකර ආදිය තියෙනවා. දානමාන ආදී ඔක්කොම තියෙනවා. හැබැයි ධර්මයක් නැහැ කතා කරන්නේ. ධර්ම ප්‍රගුණ කරන්න අවස්ථාවක් නැහැ. අන්න එවැනි අවස්ථාවක කියන්නේ ඒ ස්ථානේ ඉන්නයිට කියලා යන්න කියලා. අනේ මට දැන් හිතේ ඇති මම යනවා කියලා ඒ තොන්දිම යන්නේ ස්ථානේ. ධර්මය නැහැ. හැබැයි අනිත් ප්‍රහසුකම් ටික තියෙනවා. අන්නේ පහසුකම් තියෙන එකට සලකලා යනකොට කියලා යන්නේ කියලා. හැබැයි යම්කිසි තැනක ධර්මයක් නැත්නම් පහසුකමක් නැත්නම් කියන එතෙන්ට නොකියම යන්න කියලා. ඉන්නයිට නොකියම එතනින් වහම පිටත් වෙලා යන්න කියලා. ඊළඟට කියන පිනතුණ යම්කිසි තැනක ධර්මයක් තියෙනවා, ප්‍රත්‍යපහසුකමක් තියෙනවා, දෙකම තියෙනවා. එහෙමනම් එතනින් එලෙව්වත් යන්න එපා කියලා. බැනුම් ආහාරය එතන ඉන්නේ වැඩදි වලට එතන කල්යාණ මිතුරු බනින්න පුළුවන්. ගහන්න උනත් පුළුවන්. බැනුම් ආහා ගුටි කකා හරි හිටියත් එතන හොඳයි කියලා. ඇයි ප්‍රතිපාසුම අනුත් හොඳට තියෙනවා, ධර්මයක් තියෙනවා එතන. යට කවදා හරි ඉහළ මට්ටමට යන්න පුළුවන්. සුදුසු ප්‍රදේශ විදියට මේ වගේ කරුණු ධර්මයේ සඳහන් වෙනවා. විශේෂයෙන් පිනොතුනි කල්යාණ මිතුරයන් පෙනෙන හරි ඉන්නට ඕන. ඒක තමයි මූලික වශයෙන් සඳහන් වන්නේ. ඊළඟට පුබ්බේච කත පුඤ්ඤතා තමන් අතීතයේහි නැත්තම් පෙර පින් කළ ඇති බව. ඒ කියන්නේ මොකද්ද? මෙහෙම කිව්ව ගමන් බොහෝ දෙනෙකුට හිතන් හිතන්නේ ගියාත්ම කරව පින් තියෙනවනේ කියලා නේද? ඔය පින්තුනේ ඒකත් එක කාරණයක් තමයි. දැන් අපි හැම දිනෙකම මේ පහසුකම් ටික ලබන්නේ සසරේදී පින් කරපු නිසා. ඒකත් එක පැත්තකින් හරි. නමුත් පින්තුනේ අපි මතක තියාතු කාරණයක් තමයි මේ ජීවිත කාලෙම කරන පින්කම් වලින් 50%කට වඩා ප්‍රමාණයක් මේ ජීවිත කාලෙම තමන්ට ලැබෙනවා දිට ධම්ම වේදිනිය වශයෙන්. ඒ නිසා තමන්ගේ ජීවිතයේ මුල් කාලේ කරපුවා ඒවත් පුබ්බේට ගත පුණ්‍යතා ගණිට යන්නේ. පෙර කාලෙ විතරක් නෙවෙයි උදේ කරපු දේ ආනිසංස හවස්සිනුට ලැබෙනවා. ඒකත් පුබ්බේට ගත පුණ්‍යතාමයි. බොහෝ දෙනෙක් මේ ගැන විශ්වාසයක් නැහැ. අනේ අපිට පෙර පින්නේ අපිට ඔහොම තමයි කියලා දුකෙන් ඉනවා නේද? විශේෂයෙන් පින්නතුනි තමන්ට අඩුපාඩුකම් තියෙනවා නම් ඊට සරිලන දේවල්ම දෙන්නට ඕන. ආර්ථික දුෂ්කරතා තියෙනවා නම් පරිත්‍යාගයන් කරන්න ඕනේ පින්නතුනි. හොඳට ධන දාහනේ තියෙනවා නම් ශාස්ත්‍රීයව ඒ ඉක්මනට දහමට එන්නයි ඕනේ. තමන්ට ප්‍රතිපාසුකම් වලින් අඩුවක් නම් ඒ කියන්නේ ශාස්ත්‍රීය දිලපු අඩුවක් තියෙනවා. පුළුවන් මට්ටමින් අනිද්දට දන් දෙන්න. ඒ වගේම තමන්ගේ දරුවන්ගේ ලොකු අසාර්ථකතාවයන් තියෙනවා නම් අනිත් දරුවන්ට සලකන්න. ලෙඩ දුක් තියෙනවා නම් තමන්ගේ දුව දරුවන්ට, දරුවන් වල වෙන ස්වභාවයන් තියෙනවා නම් සසරිදී හැම ලබන්න කැමති නම් අනිත් ලස්සනට ඉන්නට උදව් කරන්න. සමහර අය පිනතුන ඔබහල ඇති දැන් උපතින්ම බිහිරි ළමයි ඉන්නවනේ. දැන් මේ රටේ මේ බිහිරි ළමයින්ට සර්ජරි හිම කළා කනේ ශ්‍රව්‍ය තත්ත්වය හිම දිනු කරන්න පුළුවන් ඕන. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක මොකද්ද? අලුත්ම ප්‍රවණතාවය පිනතුනේ සර්ජරි කරන්නේ. එයා සලකන්නේ ඒක ඒ කන් නොවේ සීම කතා කරන්න බැරි එක බ්ලෙසින් එකක් විදියට. සලකන විතරක් නෙවෙයි ඇතැම් විට එහෙම ආබාධිත තියෙන දරුවෝ ඉන්නමල මොකද කරන්නේ? ඒ වගේම තවත් ළමයි කරගෙන හදන සමල්ලා. අර ළමයට සහයෝගයටත් ඒක ඇතැම්මට සයින් ලැන්ග්වේජ් එකත් ඉක්මනට ඉගෙන ගන්නවා. මේක වින්න දෙන හුඟක් සාකච්ඡා භාජනයට කාණක ඔබ ඉන්ටර්නෙට් එකේම ගියොත් ඔබට බලන්න පුළුවන්. මේ සර්ජරි වර්තමානයේ සමහර අය කරන්න එපා කියලා කියනවා. ළමයි කියන්නේ අම්මල නෙවෙයි අම්මල කැමති කරන්න. අම්මල තාත්තල කොහොම හරි කැමති එක කළා දරුවෝ සාමාන්‍ය වටමඩ ගන්න. නමුත් මේ ආබාධිතට ලක් කළ ඉපදෙන අය පිනතුනේ දැන් සංගම් පිහිටවගෙන යයි කියන්නේ මේක දෙවියන්ගේ බ්ලෙසින් එකක් කියලා. මේක කිසිම ආබාධයක් නෙවෙයි කියලා. බිහිරි වුණාට යාට ඕනම සබ්ජෙක්ට් එකක් මියුසික් වැනි දෙයක් දේවල් අමතරව අනිත් ඕනම සබ්ජෙක්ට් එකකින් යාට ප්‍රොෆෙසර් කෙනෙක් මට්ටමට යන්න පුළුවන්. අර සර්ජරි එක කළොතින් එයා ආබාධිත කෙනෙක් වෙනවා කියලා ඩිසේබල් කෙනෙක් කියලා. ඇයි ඒ දාන උපකරණත් එක්ක යාට සමහර ක්‍රීඩා කරන්න බෑ, ස්විමින් කරන්න බෑ. එතෙන්දී එයා අර ප්‍රകൃති ළමයිගෙනුත් කොන් වෙනවා. ඊළඟට බිහිරි ළමයි අතරුත් කොන් වෙනවා. යා කිසිම සමාජයකට යන්නේ නැහැ කියලා දැන් තර්ක කරනවා. දැන් මේක හොඳයි කියන එකනේ මම මේ කියන්නේ. මම මේ කියන්නේ දැනට තියෙන මේ මතවාදය මේ කියන්නේ. ඔබ සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ගියොතින් ඒත් එක මේ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. මම කියන උත්සාහ කලේ පිනුතුනේ ඒක නෙවෙයි. ඇත්තටම එවැනි ආබාධයක් තියෙන සමහර අම්මලා ඒක මේ වගේ සමාජයකදී ඒක අසුභ දෙයක් විදිහට සලකන්නේ නැහැ. ඒකම උපයෝගී කරගෙන තවත් දරුවෙකුට පිටිට වෙන්න ඒක උපකාරයක් කරගන්නවා. අනේ පැත කියන්නේ මට ඕනුනේ. ඇතැම් විට අපි දකිනවා සමහර අය ගෙවල්වල සුරතල් සතුන් හදනයි ඉන්නවා. සමහර අය සුරතල් සතුන් කඩේට ගිහින් සල්ලි වලට ගන්න ඕනනේ. බොහෝ විට බොහෝ දිනක් ගන්න හොඳ ලස්සනට ඉන්න නියුරෝගික සතුන් නේ ගන්නෙ නේ. සමහර අය පිනතන එහෙමනේ ආබාධිත සතුන් ගන්නෙ. විතරක් නෙවෙයි සමාජයට මරණයට නියම වෙලා ඉන්න සත්තුන්ගෙන් අරගෙන ඇවිල්ලා ලස්සනට හදනවා. මොකද ඒකත් පිනක් කරගන්න අවස්ථාවක් බවට පත් කරගන්නවා. එනිසා පුබ්බේට කතපුඤ්ඤතා කියන කාරණේ අපි මේ සාකච්ඡා කළේ පින් අඩු වෙනම් පින තුනේ පින දිනු වෙන විදියට අපි ඒව ඉස්මතු කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. හැබැයි ඒ සියල්ලක්ම පින තුනේ පින කියන්නේ මේ ලෞකික මට්ටමේ ස්වභාවය. ඒක නිවන් දකින්න අවශ්‍යයි. හැබැයි පින තුනේ කොයි තරම් පිනේ අඩුපාඩුකම් තිබුණත් Tamanට සද්ධර්මයක් වුණ ගැහුනොත් ඒ පිනේ තියෙන අඩුපාඩුකම් සියල්ලක්ම මේ ප්‍රඥාවෙන් ජය ගන්න පුළුවන්. අනේකයි තියෙන වාසිය. පිනතුන් අහලා තියාර කොසරයිතුමාගේ නිවසේ ප්‍රතිචේ ළමයෙක් ගැන. කොසරයිතුමාගේ නිවසේහි එක්තරා දේවියකට ළමයෙක් ඉපදුණා. පිරිමි ළමයෙක්. මේ ළමයා ඉපදිච්ච දවසේම සේවිකාවකත් ළමයෙක් ඉපදුණා පුතේ. මේ දෙන්නාම එකම දවසේ ඉපදිච්ච නිසා රජතුමා තීරණය කළා මාලිගාවෙම තියලා මේ දරුව දෙන හැදන්. අවුරුදු කීපයක් යනකොට මේ දරුවන්ට පින්නතුනි ජාස්මරණ ඥානය පහළ වුණා. මේ ළමයින්ට පෙර ආත්ම ගැන කියන්න පුළුවන්. මුලින්ම රජතුමාගේ ළමයා ලස්සන ඇඳගෙන ඉන්නේ කාමරේ. ඒ ළමයා දැක්කා මීට කලින් ආත්ම භාවයක මේ ළමයා පැවිදි වෙලා හිටිය කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි තවත් දුරට විමසලා බලනකොට දැක්කා ඒ පැවිදි කාලෙම තවත් යාළුවෙක් එකට හිටියේ කියලා. බලනකොට කවුද මේ යාළුවා? මේ අනිත් එකට ඉන්න අනිත් කෙනා. හැබැයි එයා පැදුරු කඩමාලක තමයි ඉන්නේ රජමාලිගාවේ හිටියට. එයා දුප්පත් ළමයෙක් හින්දා. එතකොට මේ ඇඳේ ලස්සනට ඇඳේ සුහෝභෝගිව හිටි ළමයා මොකද කියන්නේ? මෙයා කියනවා යාළුවා මං ඉස්සර කිව්වනේ මෙයා කලින් බුදුවරයාගේ ශාසනයක පැවිදි වෙලා ඉඳලා පිණ්ඩපාත කරනකොට මං ඒ කාලේ කිව්වනේ සිල්ලර කළ විතරක් බෑ දානයක් දෙන්න ඕනේ කියලා. පින්නපාත කරන් ඇවිල්ලා මං දාන දුන්න මට ලැබුණ මේ ඔබට මේ ඔබට ඒකේ අඩුවයි මේ තියෙන කියලා. එතකොට පින්නතුණි අර පැදුරේ ඉන්න ළමයා මොකද කියන්නේ? පැදුරේ ඉන්න ළමයට ජාතිස්මරණ ඥානේ පහළ වාර සිද්ධිය මතක් වුණ ඔක්කොම. නෑ ඒකටම හිටිය යාළු දෙන්න නෙමෙයි. එයා මොකද කියන්නේ? එයා කියනවා යාළුවා ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන සතර මහා භූත රූප මේ පැදුරේ තියෙන සතර මහා භූත රූප කියලා. ඇඳ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරෙන් පැදුර සකස්සලා තියෙන පඨවි ආපෝ තේජෝ කියන හතරෙන් කියලා. ඒකෙන් කියන්නේ දන් දෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ දාන ආනිසංසත් ලැබෙනවා. නමුත් ඒකේ අඩුපාඩුවක් තිබුණත් සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී මේ සියලුම දුක් අපට ලෞකික වශයෙන් තියෙන සියලුම දුක් ජය ගන්න පුළුවන් ප්‍රඥාවෙන් අපට. සම්පූර්ණ පින්නතුණින් බලන විදියයි දැක්මයි සම්මාදිටිය වෙනස් වෙනවා. සම්මාදිටිය වෙනස් වෙච්ච ගමම පින්නතුණේ බාහිර ලෝකේ වෙනස් කරන දෙයක් නැහැ. අපි එන විදියට පිළිගන්න සූදානම්. මොකද එන විදියට පිළිගන්න සූදානම් කියලා කියන්නේ? මොකද ස්වභාවය? ස්වභාවය තමයි හැම දෙයකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේක දැක්කට පස්සේ අපට ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් නැහැ පින්නතුනි. අපි උපේක්ෂාටපත් වෙනවා. එතකොට පුබ්බේච කත පුඤ්ඤතා කියන එකෙන් අතීතයේ පින පින්නතුනි වැදගත්. අතීත පින නිතරම බුදුහාඳුර අගය කළ තියෙන විතරක් නෙවෙයි මේ ජීවිත කාලයේ සුළු හරි පිනක් තියෙනවා නම් ඒක කරන්න කියලා නිතරම උනන්දු කරේ බුදුහාඳුර. සමහර අය පින් වැඩක් නැහැ කියලා කියනවනේ නේ. පින්නතුන බුදුහාඳුර එහෙම කියලා නැහැ. බුදුහාඳුර කියන්නේ සුළු සුළුෙන් හරි පින වැඩි දියුණු කරගන්න කියලා. ඒක සසරේ විතරක් නෙවෙයි මේ ජීවිත කාලයම Tamante ඒකේ ආනිසංස ලැබෙනවා. පුලුවන් තරම් දුරට පින ටිකෙන් ටික හරි වැඩි කරගන්න බලන්න කියලා. ඒකෙන් විශේෂයෙන්ම Tamante ලැබෙන දේ තමයි මේ ජීවිත කාලයම ආයු වන්නෝ සුඛං බලන් කියපු විදියට ආයුෂය වර්ණය සැපය බලය කියන මෙන්න මේ කාරණා මේ ජීවිත කාලයම තමට ලැබෙනවා. අනිත් කාරණේ තමයි අත්ථ සම්මාපනිදිච. ඒ කියන්නේ තමන්ගේ සිත සංවර කර ගැනීම, සිත දමනය කර ගැනීම. නිතරම හිතට එන රාග, ద్వේෂ, මෝහ කියන අකුසල් වලින් හිත මුදව ගන්න පුළුවන් නම්, හිත පාලනය කර ගන්න පුළුවන් නම් ඒකත් මංගල කාරණයක් කියලා දේශනා කළා. අපි මේ බුදුහාමර දේශනා කරපු දෙවෙනි ගාථාය මේ කලේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, අතීතයේ පින්ක නැති බව, තමන්ගේ සිත දමනය කර ගැනීම, මේ හැම කාරණයක්ම පින්නතුනි වෙනම බණක් විදියට උනත් කියන්න පුළුවන්. නමුත් අපට ඊට වඩා වැදගත් දෙයකට අපි මේ යන්නේ. ඒ නිසා මේ සාමාන්‍ය කරුණු අපි කෙටියෙන් කියලා ඉදිරියට යනවා. ඊළඟ ගාථාවේ බුදුහාම දේශනා කරනවා බාහු සච්ඡංච සිප්පංච. බොහෝ ශිල්ප ශාස්ත්‍ර උගත් බව. බොහෝ ශිල්ප ඉගෙන ගන්නවා. සිප්පංච සච්ඡංච. සච්ච කියන්නේ සබ්ජෙක්ට්ස් කියන එක, ලැන්ග්වේජස් ආදිය. සිප්ප කියන්නේ වොකේෂන් এডুকেෂන් කියලා කියන්නේ. ඒක එකක් ඇකඩමික් এডুকেෂන් එක, අනිත් එක වොකේෂනල් এডুকেෂන් එක. ක්‍රාෆ්ට් කියලා කියන්නේ අත ආදී තමන්ගේ ශරීරය උපයෝගී කරගන්න පුරුතින්. ඒතර මෙන්න මේ දෙකම කළ තිබීම තමන්ට මේ ජීවිත කාලය සාර්ථක කරගන්න හේතුවක් වෙනවා. විනයෝච සුසීකිතෝ. විනය කියන්නේ විනයානුකූල බව කියන එක. සාමාන්‍ය රටක සමාජයක විතරක් නෙවෙයි තමන්ගේ නිවසක හිටියත් විනයක් කියන එකක් තියෙනවා. විශේෂයෙන් අපි ඉන්න ගෙදර සාර්ථක වෙන නම් විනය තියෙන්න ඕන, සතුට තියෙන්න ඕන, ආදරය තියෙන්න ඕන. නිවසක් ලස්සන වෙන්න නම් විනය තියෙන්න ඕන, සතුට තියෙන්න ඕන, ආදරය තියෙන්න ඕන. විනය විතරක් තිබෙන්න බෑ. එතකොට ගෙදර පොලිස් කාර්ය වගේ අම්මා තාත්තා දරුවෝ එතකොට හිරේ ඉන්නවා ඊට පස්සේ. එක පැත්තකින් විනය තියෙන්න ඕන, අනිත් පැයෙන් ඕනෝන අතර ආදරය තියෙන්නට ඕන, සතුට තියෙන. මේ තුනම තිබුණොත් තමයි නිවසක්, ගමක්, රටක්, සමාජයක් ලස්සන. පිනවත් භාවිතාම වැදගත්. සුසීකිතෝ කියන්නේ සිල්වන්ත බවට සමාන්තරව යන්නේ. එක විශේෂයෙන් කායික වාචික සංවරය අවශ්‍යයි. සුභාසිතාච යාවාචා. හොඳ යහපත් වචන කතා කරන්නට ඕන. මේ සුභාසිතාච වාචාතා කියන එක පිනුත්න අපි මීට කලින් ඔබ සම්බන්ධ වෙන සමට අභයරාජ කුමාර සූත්‍රයෙන් අපි බණ කිව්වනේ මෙහෙදී. ඒක ලොකු විස්තරයක් මේ ගැන බුදුදහමේ සුභාසිත කියන්නේ මොකද්ද කියන එක කිව්වා. අපේ කනට මිහිරුණ ඇකිලි විතරක් සුභාසිතයක් වෙන්නේ නැහැ. කෙනෙක් රවට්ටන්න කෙනෙක් අමාරුවේ දාන්නත් ඕන නම් ලස්සන වචන කියන්න පුළුවන්. එහෙම කිව්වා කියලා ඒක සුභාසිත වෙන්නේ නැහැ. සුභාසිත වෙන්න නම් ඒක අත්ත් සංහිත වෙන්නට ඕන. ආර්ථමාද්‍යයක් වෙන්නට ඕන. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම. සත්‍යං ඇත්ත වෙන්නට ඕන. ආර්ථමත් වෙන්නට ඕන. ඇත්ත වෙන්නට ඕන. ඒ වගේම ප්‍රිය දෙයක් වෙන්නට ඕන. මේ තුනම තිබිලත් බෑ. කාලඤ්ඤෝ කියලාත් එකක් තියෙනවා. සුදුසු වෙලාවට කියන්නත් ඕන. සමහර අය කියනෝනේ ඇත්ත කතා කරන්නත් බිම වාඩි වෙන්නත් බය වෙන්න ඕනේ නැහැ කියලා ඕන එකක් කියනවනේ. එහෙම බෑ කියනවා. තේන බුදුදහමෙන් නිතරම කියන්නේ කියන දේ සුදුසු වෙලාවට ඒක කියනවා. සුදුසු නැත්නම් ඒ වෙලාවට ඇත්ත උනත් ප්‍රිය උනත් ඒක කියන්න හොඳ නැහැ. ඊළඟට නැවත සුභාසිතයක් වෙන බුදුහමෝ කියනවා යමක් ඇත්තනම් ඒක අර්ථවත් නම් ඇතැමිට අප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය උනත් කියන්නේ කියලා. හැබැයි කාලඤ්ඤෝ සුදුසු වෙලාවෙදි කියන්න ඕන. ඒක අප්‍රිය සහගත දෙයක්. ඒක හැම දිනාටම ප්‍රිය වෙන්නේ නැහැ. තැමෙට විරුද්ධ බලවේගයක් තියෙන්න පුළුවන්. ඒකට සූදානම් කියනවා. බැනුමහනත් බලන්න තමයි කියන්නේ. හැබැයි සුදුසු වෙලාවෙදි කියන්න ඕන. නැත්තම් අනිත්‍ය අමාරු වැඩනවා. තමනුත් අමාරු වැඩනවා. මෙන්න මේක තමයි වෙනදේ බුදුදහමේ තියෙන පරමාදර්ශී සුභාසිතය කියන්නේ. බුදුහාඳුරෝ පහළ වෙන කාලේ පින්නතුනේ ಭಾರತೀಯ ජන සමාජයේ එදා Hindu සමාජයේ භාෂාව ගැන ඉහළින් මැදින කළ තිබුණා. හැබැයි බුදුහාඳුර තරම් ඉදිරියට ගියේ නැහැ. බ්‍රාහ්මණ සමාජයේ කියනවා සත්‍යම් බ්‍රෝයාත් ඇත්තම කියන්න ප්‍රියම් බ්‍රෝයාත් ප්‍රිය දෙයක්ම කියන්න. සත්‍යම් බ්‍රෝයාත් ප්‍රියම් බ්‍රෝයාත් නබ්‍රුයන් සත්‍යම අප්‍රියම්. අප්‍රියනම් සත්‍ය උනත් කියන්න එපා කියලා. ප්‍රියංච නානුසම් බ්‍රෝයාත් ප්‍රිය වුණත් බොරුවක් නම් කියන්න එපා කියලා. ඒක නම් හරි. හැබැයි ඒ සමාජයේ කියනවා ඇත්ත වුණත් අප්‍රිය දෙයක් නම් කියන්න එපා කියලා. බුදුහාඳුරනේ ඒක කියන්නේ බ්‍රාහ්මණ සමාජයේ. හැබැයි බුදුදහමේම කියන්නේ නැහැ. බුදුදහමේ කියන්නේ ඇත්ත දෙයක් නම් අප්‍රිය වුණත් කියන්න. හැබැයි ඒක අර්ථවත් වෙන්නට ඕන. ඒක සුදුසු කල්ලි වෙන්නට ඕන. තනේ කරන පේනතුනේ මේක තමයි ලැන්ග්වේජ් ෆිලොසොෆි කියන්නේ. මේක වෙනම සබ්ජෙක්ට් එකක් දැන්. භාෂාමය දර්ශනය කියලා ෆිලොසොෆි වල වෙනම පැත්තක් මේක. බුදුහාමුදුරුවෝ කියපු මේ පොඩි දේ පේනතුනේ අර ලැන්ග්වේජ් ෆිලොසොෆි කියන සබ්ජෙක්ට් එකටම වඩා ලොකු ගැඹුරක් තියෙනවා. අනේක පේනතුනේ සමහරට අපේදී අපට වටින්නේ නැහැ මේවා. එකක් අපිව ධර්මයේ තියෙනද කියලා දන්නේ නැහැ. අනිත් එක තමයි බුදුදහමේ කියන නිසා අපට සමහරව වටින්නේ නැහැ. ඒ වැතැම් මේට බටහිර හරි යුරෝපයේ හරි පරිශ්‍රණ කළේ හරහා එනකොට අපි වැළඳ ගන්න ගතියක් තියෙනවා. නමුත් වෙනතුනේ අපට මේව ගැඹුරින් අධ්‍යයනය කරොත් තේරෙන කොච්චර නම් මේ වගේ වටිනාකමක් තියෙනවද කියලා. එතකොට මෙතනින් කාරණා කීපයක් විස්තර කරනවා. බොහෝ ශිල්ප ඉගෙනගෙන තියෙනට ඕන සබ්ජෙක්ට්ස් ලැන්ග්වේජස් ඉගෙනගෙන තියෙනට ඕන. ඒ වගේම වොකේෂන් එඩියුකේෂන් එක තියෙනට ඕන. අනිත් කාරණිය තමයි යහපත් වචන වෙන්නට ඕන. දැන් සමහර අය කියන්නේ බුදුදහම මේ දුකයි දුකයි කියලා කියනවා. වෙන කිසිම දෙයක් ගැන කියන්නේ නැහැ කියලානේ. බලන්න වෙනුතුනේ මේ හැම දෙයක් ගැනම කියනවා. මේ වගේ දේවල් විතරක් නෙවෙයි. දැන් සිංහල වද සූත්‍ර වගේ තැන්වල කියනවා තමන්ගේ තමන් විවාහ වෙච්ච කෙනෙක් නම් තමන්ගේ භාර්යාව බිරිඳ කැමති ඇඳුම් පැනඳුම් අනකර ආවරණ ඒවත් ගෙනින දෙන්න කියලා. ඒ නිසා මහත්යල සලකන්නේ නැtei කියලා කවුරු හරි හිතනවා නම් මහත්යලට හොඳට බනහන්න කියන්නේ. ඈ නෝනලාට මහත්යල සලකන්නේ නැහැ කියන්නේ ඒගොල්ලන් හරියට බනහලා නැහැ කියන්නේ. ඒ නිසා එයාත් එක්කම බනහන්නේ. තින්නතුනි ඒ වගේ සරල දේවල් හිතන් කියලා තියෙන බුදුහාන දරුවන් සලකන්න කියලා තියෙන පුත දානස සංඝහෝ බාහිරයන් සලකන්න කියලා තියෙනවා. ඒ වගේ ඊටාම සරල දේ ඉඳන් එයට ධර්මයෙන් උදව් කිරීම දක්වාම එය සුගතිගාමී කරවීම නිවන් දකින්නටත් කල්යාණ මිත්‍රයෙක් කීම දක්වාම මේ ගමනේදී අපි අනිත් අයට උදව් කරන්නට ඕන. ඊළඟ ගාථාව තමයි පින්නතුනි, මාතාපිතෝ උපච්ඡානම් පුත්ත දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තම. මව්පියන්ට උපස්ථාන කිරීම. මේක ඉතින් අපේ පින්නතුනි හුඟ දිනක් කරන දෙයක්. ඔබ දන්නවා අමට තාත්තට සලකන්නේ වටිනකම. එනිසා තමයි අපි නිතරම අම්මා තාත්තා අපේ ළඟම තියාගෙන උපරිම ලෙස අපියට සලකන්නේ. පින්නතුනි ඇතැමිට ඔබ දුර බැහැර රට කියන නිසා ඇතැමිට අම්මා තාත්තගෙන් දුරස් වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ අම්මා තාත්තා ලෝකෙ කොහරි ජීවත් වෙනවා නම් හැකිතාක් එයාගෙන සොයා බලන්න. එයා ජීවත් වෙන කාලේ හැකිතාක් එයාට උදව් කරන්න. ඒක තමන්ගේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඒක පොඩ්ඩක්වත් අතපසු කරන්න එපා. කරන්න පුළුවන් උපරිමෙන් කරන්න. අනිත් දේ තමයි මිය ගියාට පස්සේ කලින් කලට පින් අනුමෝදන් කරන්න එයාට. ඒකට හේතුව තමයි පින්වතුනි බුදුදහමේ තාම ලස්සන සඳහන් වෙනවා. අපේ අම්මල තාත්තලා හිතන්නේ අප මේ ආත්ම භාවය අම්ම තාත්තා විතරක් කියලා. සසර කල්ප ගණන් අම්මල තාත්තලා සුගතියින් අය තාමත් එය හිතන්නේ එයාගේ දරුවේ කියලා අපි. යම් කිසි කෙනෙක් හොඳට සිල්වත් ගුණවත් ඉන්නවා නම් ඒ අතීත අම්මල තාත්තලා තමන්ගේම දරුවෝ කියලා හිතලා එයා සතුට වෙනවා කියලා සඳහන් වෙනවා. ආකංකේ සූත්‍රේ වැනි තැන්වල එයාගේ විශේෂයෙන් ඔබහල ඇති සාකේත කියන බ්‍රාහ්මණය ගැන බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සාකේත කියන බ්‍රාහ්මණය බුදුහාඳුනන දරුවෙකුට වගේ සැලකුවා. ඒ දෙන්න මේ බ්‍රාහ්මණියත් එහෙමයි. අනිත් පැත්තට ලොකු ප්‍රශ්නයක් වුණා මේ මෙච්චර මේ සමීපව සැලකන්නේ ආදරෙන් කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ආත්ම භව 500ක්ම මේ දෙන්න උන්වහන්සේ ගතියේ අම්ම තාත්තා දෙන්න කියලා. සරුත් හනුදාසද පින්න පාත යනකොට පුතේ පුතේ කියලා එක්කෙනෙක් කතා කරනවා විලක් නැද. බලනකොට මේ අම්ම කෙනෙක්. මේ ආත්මේ අම්ම නෙවෙයි මේ ආත්මාවේ අම්ම තාමිනෝ මේ කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක්. ඒ වගේම එක්තරා කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන සඳහන් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ බණ කියන්න තැන් තැන් වල යනකොට එක්තරා දෙවඟනක් අනිත් දෙවඟනම් පිරිවරාගෙන බණ අහන්න යනවා. අද මගේ පුතා බණ කියනවා කියලා. ඒත් මේ ආත්මේ අම්ම නෙවෙයි මීට කල්ප ගානකට කලින් අම්ම කෙනෙක්. සසර තියෙන තැන ඒ වගේ අතීත ආත්ම වල අම්මල තාත්තලා තාම ඊයේ දරුවේ කියලා තමයි හිතන්නේ. ඒ තරම ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි පින්දහම් කරනකොට හිතන්නේ වායේ පින්කම්ල ආශිර්වාදය, පුණ්‍යානුමෝදනාව මේ ආත්මේ අම්මට තාත්තේ විතරක් නෙවෙයි කලින් ආත්ම භවවල අම්මල තාත්තලටත් ඒක ආශිර්වාදයක්. එයාට පින් වැඩෙනවා. අනිත් පැත්තට අපිව අපව ඊයේ හකිනවා, ආරක්ෂා කරනවා. මෞපියන්ට උපස්ථාන කිරීම බුදුහමර සඳහන් කරන්නේ ලොකු කුසල වැඩන දෙයක් කියලා. තමන්ගේ නිවස ඉඳගෙනම පින් වැඩෙන දෙයක්. අනිත් එක තමන්ගේ දරුවන්ටත් ඒක ලොකු ආදර්ශයක් වෙනවා. තමන්ගේ අම්මට තාත්තට සැලකීම. අනිත් කාරණිය පුත්ත දාරස සංඝෝ. පුත්ත කියන්නේ දරුවන්ට, දාර කියන්නේ ස්වාමියන්ට. මේක අනිත් පැත්තට ගන්නකොනම් ස්වාමි දියණියන්ට, දාර කියන්නේ භාර්යාවන්ට, ඒ වගේම අනිත් පැත්තට ස්වාමියන්ටත් ඕනෝන වශයෙන් සලක ගන්නට ඕන. කෙනෙකුට හිතෙන පුළුවන් දරුවන්ටයි භාර්යාවටයි විතරද සලකන්න කියලා. නමුත් එහෙම නෙවෙයි, දරුවා කාන්තාවගේ පැත්තෙන් බලනකොට දරුවන්ටයි තමගේ ස්වාමි පුරුෂයටයි සලකන්න ඕන. ඒ අදාළ විදියට. ඕනොන්ට ගෞරව දක්වන්න ඕන, ආදරය කරන්න ඕන, සහයෝගයෙන් කටයුතු කරන්නට ඕන. අඩුපාඩු තිබුණත් ඒව ඉඳ දරාගෙන යම්කිසි කැපවීමක් කරන්නට ඕන අනිත් කෙනා වෙනුවෙන්. පින්නතුනි මේ හැම කරුණක්ම ඊළඟට සඳහන් කරනවා අනාකුලාච කම්මන්තා. අනාකුලාච කියන්නේ වාද සම්බන්ධ, කියන්නේ අවුල් වෙච්ච රැකී රක්ෂා කරන්න එපා කියලා, කටයුතු කරන්න එපා කියලා මේ කියන්නේ. රැකියාවක් කරනකොට ඒ කියන්නේ දැහැමි රැකියාවක් වෙන්න ඕන කියලා කියනවා. සම්මා ආජීවයේ පැත්තට නැඹුරු වෙන්නට ඕන. එතෙන්ට තාවකාලිකව තමන්ට දැහැමි නොවන රැකියාවක් මේ රටේදී ලැබෙන්න පුළුවන්. නමුත් හැකියතා කික්මනින් ඒ වගේ අයින් වෙලා හොඳ යහපත් රැකියාවක් පැත්තට යොමු වෙන උත්සාහ ගන්න. විශේෂයෙන් බුදුදහමෙහි වෙළඳාම් වර්ග පහක් ගැන ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සත්ත්ව වණිජ්ජා, සද්ධ වණිජ්ජා. සත්ත්ව කියන්නේ සත්තු වෙළඳාම, මස් මාංශ ආදිය සඳහා. සද්ධ කියන්නේ අවියවද වෙළඳාම. ඊට පස්සේ විස වණිජ්ජා. විස කියන්නේ පොයිසන් කියන්නේ වස ජාති විකුණන ඒවා. ඊළඟට මජ්ජ වණිජ්ජා. ඊළඟට වහල් වෙළඳාම. මෙන්න මේ වගේ ගැටලු සහගත දේවල් වලින් මිදෙලා තමන්ට දැහැමි රැකියාවක් කරන්න පුළුවන් නම් රාජ්‍ය සේවය ගත්තත් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒක. ආරක්ෂක හස්තය ගත්තත් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒක. රටක් ගෙනියන්න ශක්තිමත් හමුදාවක් ආරක්ෂාව තියෙනට ඕන. ඒක බුදුදහමෙන් ස්ථාවර කරලා තියෙනවා. එහෙම නැත්නම් ලෝකේ යහපතක් කරන්න බෑ. ධර්මයක්වත් පවත්වා ගන්න බැරි වෙනවා. යුද බටයන් ඉන්නවා කියලා කියන්නේ යුද්ධ කරන කියන එක නෙවෙයි කියන්නේ. යුද බටයන් ශක්තිමත් හිටියොත් තමයි සතුරු බලවේග මැඩ පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අනිත්‍යවල යටපත් කරගන්නවා. එහෙම නොවතින් ධර්මයවත් ලෝකේ පතුරු ගන්න බැරි වෙනවා. පින්නතුනි මේ හැම කරුණකින්ම කියන්නේ බලන්න මේ හැම කරුණක්ම ගැඹුරට අපට අධ්‍යයනය කළා අපේ ජීවිතේට කොච්චර වටිනවද හිත පිරිසිදුවට ලස්සනට තියාගන්න තමන්ගේ ජීවිතේට ආශිර්වාදයක් වෙන්න මේ කොච්චර වැදගත්ද කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ ගාථාව දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානේ කම්මානේ ඒතම් මංගල මුත්තමං. දානංච දන් දීම, ධම්මචර්යාච ධර්මානුකූල වාසය කිරීම, ඥාතකානංච සංඝෝ ඥාතින සංග්‍රහ කිරීම, අනවජ්ජානේ කම්මානේ කරන කටයුතු, ඒ කියන්නේ ප්‍රාණඝාතයේ සොරකම් ආදී කායික වැරදි වලින් මිදෙලින්දීම, නැත්තම් සම්මා ආජීවයට නැඹුරු වාසය කිරීම. මේ කරුණ ඔබට හුඟක් සම්බන්ධයි. දානංච කියන්නේ ටිකෙන් ටික අත්හැරීම පුරුදු කරන්න ඕන. පරිත්‍යාග සීලීත්‍ය. අපේ ගෙදර තමන්ගේ ගෙදර ඉඳන්ම ස්වාමි බහරයවන්ට, දරුවන්ට, ගෙදර වැඩ කරන්න එන අයට ඒ ආදී වශයෙන් දානේ ටිකෙන් ටික පුරුදු කරන්න පුළුවන්. තමන්ගේ ඥාතීන්ට මේ දානය පුරුදු කරන්න පුළුවන්. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඉහළම දානෙ විදිහට සලකන්නේ මොකද්ද? සම්බදානං ධම්ම දානං ජිනාති කියපු විදිහට ධර්ම දානය තමයි ඉහළම දානෙ විදිහට සලකන්නේ. ධර්මයෙන් සඳහන් වෙනවා අන්නදෝ බලදෝ හෝති වන්නදෝ හෝති වත්තදෝ යානදෝ සුබදෝ හෝති දීපදෝ හෝති චක්කුදෝ සෝච සම්බදදෝ හෝති යෝ දදාති උපස්සයන් අමතන් දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති කියලා. අන්නදෝ බලදෝ හෝති යම්කිසි කෙනෙක් ආහාර දෙනවා නම් බලය දුන්නා වගේ. වන්නදෝ හෝති වත්තදෝ කිසියම් කෙනෙක් ඇඳුම් බැලඳුම් දෙනවා නම් වර්ණය දුන්නා වගේ, රූප සම්පත්තිය දුන්නා වගේ. ඇඳුම් කියන්නේ හැබැයි අලුත් ඇඳුම් දෙන්න ඕන, පරණ ඇඳුම් දෙන්න බෑ. විශේෂයෙන් ඇඳුම් සහ කෑම බීම කියන ගේදී වාශලකලිමත් වෙන පිනතුනි අලුත් මේව දෙන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. දින ලඟ වෙලා එක්ස්පයර් ඩේට් කිට්ටු වෙනකන් ඉන්නවා දෙන්න. සමහර අය කියනවානේ සමහර අයගේ දේවල් ගත්තාම ඉක්මනට එක්ස්පයර් ඩේට් එක බලන්න ඕන කියලා. මේ එහෙම ලඟ වෙනකන් ඉන්නවා කෙලින්ම දෙනවා නම් කලින්ම දෙන්න දින තියාම ඒවත් වැදගත් වෙනවා. වන්න දෝ හෝති වත්ත දෝ යාන දෝ සුක දෝ හෝති යම් කිසිගේ යාන වාහන දෙනවා නම් සැපය දුන්නා වගේ කියලා. යාන දෝ සුක දෝ හෝති දීප දෝ හෝති චක්කු දෝ යම් කිසිනේ පහන් ආලෝකයේ ආලෝකයේ දෙනවා නම් ප්‍රඥාව ලැබීම වගේ, ඇස් දෙක ලැබුණා වගේ කියලා, ඇස් දෙක දෙනවා වගේ කියලා. ඊළඟට කියනවා සෝච සම්බ දදෝ හෝති යෝ දදාති උපස්සයන් යම් කිසි කෙනෙක් නිවසක් දෙනවා නම් කෙනෙකුට ආවාස පූජාවක් කරනවා නම් කෙනෙක්ට අවශ්‍ය නිවසකට අඩු ගානේ යම් සුළුවෙන් හරි දෙයක් දෙනවා නම් අර මුලින් දීපු සීලම දේවල් දුන්නා වගේ කියලා. කෑමක් දුන්නා වගේ, ඇඳුනක් දුන්නා වගේ, වාහනක් දුන්නා වගේ, අනිසංසය ඔක්කොම දුන්නා වගේ තමයි ගයක් දුන්න කියලා කියන්නේ. ගයක් හැඹරුණත් අඩු ගානේ දුප්පත් කෙනෙක්ගේ ගයක් හදන එකට තමන්ට සිමෙන්ති ටිකක්, වාහනට උරු ටිකක්, සීට් ටිකක් ඒ වගේ යම් කිසි දෙයකින් උදව්වක් කරන්න පුළුවන් එක ලොකු කුසලයක්. එහෙම කියලා බුදුහාඳුරෝ අවසානයේදී කියනවා අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. යම් කිසි කෙනෙක් ධර්මය දෙනවා නම් ඒක නැත්තා අමෘතය දුන්නා වගේ කියලා. අර සියල්ලක්ම දුන්නට වඩා වැඩි ධර්මයෙන් දෙන දීම කියලා. අනිත් ඔක්කොම දේවල් පින්නතුනි ජීවත් වෙන කාලෙට විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. නමුත් කෙනෙකුට ධර්මයෙන් උදව්වක් කරවතින් ඇත්තම ආත්මවාසිය ගානකට ඒ තැනට සුගති ගාමි වෙන්න ඒක හේතුවක් වෙනවා. මේ වගේ දාන ආනිසංසය ගැන ඊළඟට වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. වේලාම සූත්‍රයේ සඳහන් වෙන හොඳ ලස්සන කාරණයක් පිනතුනේ. ඒකේ කියවෙනවා තිරසංගත සතාගේ ඉඳන් දුස්සීල මිනිසයන්ට, සිල්වත් කෙනාට, ධානලාභී උතුමන්ට, මගඵලලාභී උතුමන්ට, සෝවාන් කෙනාට හොම ගිහිලා රහතන් වහන්සේ දක්වා ගිහිල්ලා පස්සේ බුදුහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් පොදිකලික දාන 18 ගැන සඳහන් වෙනවා. ඊළඟට සාංගික දාන 8ක් ගැන සඳහන් වෙනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආදී වශයෙන් අර පෞද්ගලික බුදුහාමුදුරට දෙනටත් වඩා සංඝයා උදෙසා දෙන දානයන් සංසය වැඩි කියලා කියනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ටිකෙන් ටික ගිහිල්ලා යනවා පින්නතුනේ. ඊට පස්සේ ඒවට වඩා ආවාස පූජාව අනිසංසදායි කියලා කියනවා. ඊළඟට කියනවා තෙරුවන් සරණ යනවා නම් ඊටත් වඩා අනිසංසදායි කියලා. පංචශීලය ආරක්ෂා කරනවා නම් ඊටත් වඩා අනිසංසදායි කියලා උපරිම දක්වලා ඊළඟට කියනවා අසුරු සෙනඟ ගහන මොහොතක් මෛත්‍රී භානාව වඩනවා නම් සම්බේ සත්තා භවන්ද සුඛිතත්තා කියලා මෙත්සිත වඩනවා නම් මෙත්තා චේතුමිසි සූත්‍රය දේශනා කරනවා සාමාන්‍යයෙන් කරන සියලුම ලෞකික මට්ටමින් කරන සියලුම පින්කම් වලට වඩා ආනිසංසදායේ මෛත්‍රී භානාව වැඩි වෙනවා. සූත්‍රයෙන් සඳහන් වෙනවා මේ ලෝකයේ සාමාන්‍ය ලෞකික මට්ටමින් ඉඳලා කරන සියලුම පින්කම් වලින් පින්කම් ගත්තත් මෛත්‍රී භානාව වැඩි වීමේ 16 කලාවක්වත් වටින්නේ නැහැ කියලා. සියලුම භෞතික දේවල් දීම ටික එක පැත්තක තියලා මෛත්‍රී භානාව ගත්තොත් ඉතින් ඒ මෛත්‍රී භාවනා වැඩි වීමෙන් 16කට බෙදලා ඒ 16 කොටසෙන් තරම්වත් මේ ටික වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. සාකේන තුනේ ලෞකික මට්ටමේදී තමන්ට කුසල් දිනු කරගෙන තියෙන මාර්ගයේ බුදුහරමේ දේශනා කළේ. ඒකෙන් කියන්නේ පල්ලෙහා මට්ටමේ කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. ආරකේ අර මට්ටමේ ඉන්න කෙනා අනිවාර්යෙන් මේවත් කරනවා පින්නතනේ. තමන් කුහුඹියෙක් දැක්කත් බත් ඇටයක් දෙන්න පුළුවන් නම් කුහුඹියට උනත් බත් ඇටයක් දෙන්න. අර කුහුඹි පෙළට යනෝ නේනේ. කුහුඹින්ට සීන් ටිකක් දෙනවා. බත් ඇට ටිකක් උනත් දානවා. ඒ මට්ටමින් ඉන්නේ. තමන්ගේ කොමන්ඩ් එකට උනත් කුහුඹියක් වැටිලෙන්න පුළුවන්. ඒ කුහුඹියත් ඇඟිල්ලෙන් ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. ඒ පල්ලෙහාම කුසලේ ඉන්න ගමන් තමයි පින්නතනේ මේ ඉහළ මට්ටමටත් යන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක අනුපූර ප්‍රතිපදාවක් වෙන්නේ. එහෙම වුණොත් තමයි දහම ඇත්තටම අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නේ. ජීවිතයෙන් නිසිලස ආනිසංස ලැබෙන්නේ මෙන්න මේ අනුපූර ප්‍රතිපදාව තුළම තමන් ඉන්නට ඕන. හැම කුසලයක් කරාම තමන්ගේ ජීවිතේ විහිදලා යන්නට ඕන. පින්නතුනි දානය ගැන විශේෂ කතා කියන අතරේදී වේලාම් සූත්‍රය දැක්වෙනවා කාරණා පහකින් දානය දෙන්න ඕන කියලා. අපි මේට කලිනුත් මහිතන ධර්මදේශනාවේ සාකච්ඡා කළා. ඒ තමයි සක්කච්ඡන් දානන්දේති, චිත්තිකත්වා දේති, සහත්තන් දේති, අනපවිද්දන් දේති, ආගමන දිට්ඨිකෝ දේති. සක්කච්ඡන් දේති හොඳට සකස් කළ දෙන්නට ඕන. හොඳ ලස්සනට සූදානම් කරලා. චිත්තිකත්වා දේති ගෞරවයෙන් දෙන්නට ඕන. සහත්තන් දේති දැතියම දෙන්නට ඕන. අනපවිද්දන් දේති යලි යලි දන් දෙන්නට ඕන. අකණ්ඩවම දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දේති කම්පල අදහගෙන දාන දෙන්නට ඕන. මේ විදිහට දාන දුන්නාම තමන්ට සසරේදී භවෝග සම්පතුත් ලැබෙනවා. ඒ ලැබෙන භවෝග සම්පත් පරිහරණය කරන්න කැමැත්තකුත් වෙනවා. තමන්ගේ සේවක කාර්කාදීන් තමන්ට අවනත ගතියකුත් වෙනවා. විතරක් නෙවෙයි තමන්ට ධර්මයටත් නැඹුරු වෙනවා. මේ ලක්ෂණ වලින් තමන් දාන දීලා තිබුණොතින් ධර්ම දේශනාවක් කරනකොට ඒ ගැඹුරු ධර්ම දේශනාවලට හිත යොමු වෙනවා. මේ අනිසංසින් අන්තිමක තමයි ආගමන දිට්ඨිකෝ දේති කර්මඵල අදහගෙන දීම. මේ වගේ දානයක් දුනොතින් මේ වගේ අනිසංස ලැබෙනවා කියලා කර්මයක් විශ්වාස කරගෙනම දෙන්න ඕන. දැන් සමහර කෙනෙක් මම දෙනවා මං ඔච්චර හිතන්නේ එහෙම කියනවනේ සාමාන්‍යයෙන් ආඩම්බරයටත් එකනේ. එහෙම නෙවෙයි පිනතුනි. මේ වගේම හොඳ කුසලානිසංස ලැබෙනවා කියන විශ්වාසයෙන් දෙන්නේ කියලා බුදුහාමෝ කියන්නේ. ඒ වගේ මේ දීපුව නැවත නැවතත් හිතන්න තමන් දුන්න කියලා එක ගැටලුවක් නෑ. සමහර කෙනෙක් මං දුන්න නම් දුන්න විතරක් ඒ පැත්තවත් බලන්නේ නෑ කියලානේ. එහෙම බුදුදහමේ කියලා නෑ. ඒ තමන් දීපු දාන ගැන තමන් හිතන්න මම මේ වගේ දේවල් පූජා කළා තියෙනවා. ඒක පිනතුරු නිහ එකක් නෙවෙයි, ඒක ඡාගානුසති භාවනාව. ඊයේ තමන් දීපු දාන ගැන හිතන එක, හැබැයි හිතන එකයි අනිත්‍යයට කියෝ කියන එක ගැන දෙකක් නේ. ඒකේ වෙනසක් තමන් තේරුම් ගන්න. ඒකෙන් අර ලැබිච්ච අයට අවමන් කර කර මම මෙච්චර මෙයාලට කළලා තිනවා කියලා, ඒක නෙවෙයි මේ කියන්නේ. තමන් සද්භාවයෙන් ඒ තමන් කුසලයක් කරා කියලා තමන් ලේ දන් දෙලි ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මම දෙවතාවක්, පස්වතාවක්, දහවතාවක්, 25වතාවක්, 60වතාවක් මලේ දන් දුන කියලා තමන්ම තමන් ගැන හිතන්න. ඒක ඡාගානුසුති භාවනාවක්, හිත සමාධිමත් කරන භාවනාවක් ඒක. සමත කමඨාන. ඒතර දාහේ ගැන හුඟක් විස්තර ධර්මයේ සඳහන් වෙන අතරේදී පීති මුදාරං වින්දති දාතා කියලා කියනවා. තන් දෙන කෙනා විශාල ප්‍රීතියක් ලබනවා කියලා. ඒ වගේම පින්නතෙන් තමන් කැපවීමෙන් ආත්ම සුඛ පරිත්‍යාගයෙන් දන් දින තමයි වඩාත්ම වැඩින්. තමන්ගේ සැපය කැප කරලා දන් දෙනවා. ඒ කියන්නේ තමන්ට තියෙන කෑම වේලක් තමන් නොකා දෙනවා. තමන් දීලා ඊට වඩා කන එක නෙවෙයි, කඩේට ගිහිල්ලා. තමන් සම්පූර්ණයෙන්ම නොකා මේ වෙල කෙනෙකුට දෙනවා. ඒක කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. ඒකේ අනිසංශ වැඩි. ඇතැමෙන තමන්ගේ කෑමකින් කොටසක් දෙනවා. ඒ ඔක්කොම දෙන බැරි නම් දීලා තමන් ඒ කොටසෙන් සමයි අපිට ලැබෙනවා. ඒ වගේ ධාන ගැන විවිධ විස්තර පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ධම්මචර්යාච ධර්මයට අනුව ජීවත් වීම. ධර්මයට අනුව කියන්නේ ලෞකික මට්ටමෙන් ගත්තොත් දාන සීල භාවනා, ලෝකෝත්තර මට්ටමෙන් ගත්තොත් සීල සමාධි ප්‍රඥා. ඥාතකානංච සංඝෝ ඥාතින සංග්‍රහ කිරීම, තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම විතරක් නෙවෙයි, විශේෂයෙන් දරුවන් ගැන තියන්නේ පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති කියලා. දරුව පාපයෙන් මුදවන්නට ඕන, යහපතෙහි යොදවන්නට ඕන. ඥාතින පින්නතුනේ අධ්‍යාපනයෙන් ඇඳුම් බැලඳුම් ආහාර නිවෙස් බෙහෙත් හේතුලින් විතරක් නෙවෙයි, තමන් ළඟම ඇසුරු කරන ඥාතීන්ට ධර්මයේ උදව් කරන. ධර්මයට අකමැති නම් කීයක් හරි දීලා හරි ධර්මයේ පැතර නැඹුරු කන්නේ කට්ටිය පින්කම් වල සම්බන්ධ කරගන්න. අඩුම වශයෙන් තමන් ළඟේ මාසිරය කරන 5 දිනකටවත් ඊළඟ ආත්ම භාවයේ සුගතිගාමි වෙන්න ඍජුවම සුගතිගාමි වෙන විදිහට උදව් කරන්. අපිට කියට නෙවෙයි. අම්මා තාත්තිනම් ඒ ඇයට, ස්වාමි පුරුෂයාට, භාර්යාවට, දරුවන්ට ඒ අය කුමන අවස්ථාවක මිය ගියත් දුගතිගාමි නොවන විදිහට ඒගොල්ලන්ට පිනෙන් පින් කරන්න, මනස දිනු කරන්න යට උදව් කළා තියෙන. විශේෂයෙන් භාවනාවට හුරු කරන්න කැතියි. ටිකෙන් ටික මෛත්‍රී භාවනා කරන්න පුරුදු කරන්න. ඒත් එකකට වාඩි වෙලා දැන් ඔබේ වයසක අම්මලා ආච්චිලා එහෙම ඉන්න පුළුවන්. ඒ අය හැම වෙන ගිහිපු වෙලාවක ඒත් එකකට ඉඳගෙන ළඟ සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ඒත් එකම කියවන. නැත්තම් කියන්නේ යමතක් කළ දෙන්න. අම්මා මේ වගේ පින්කම් කළානේ කාලේ කියලා මේ පින්කම් ටික ආයේ ඉමේජින් කරලා ඒ පින්කනුත් එකම ටික වෙලා ජීවත් කරවන්න යා. අම්මා මේ වගේ සීල සමාදන් වුණා නේද කියලා සීලාසුත් බහන වඩන්න. ඈ ඔබ මේ මෙච්චර ජීවිත කාලේ පන්සිල් සමාදන් වුණා නේද, පන්සිල් ආරක්ෂා කරා නේද කියලා එයාගේ හිත දිනු වෙන විදිහට ළඟට යාට සීකල්පනාව තියෙන කාලේ එහෙන සලස්සන යාට. ඒත් එක ලොකු වෙනසක් යාගෙනවා. තමන් එක එකට ඉන්න ගෙදර නිරෝගී වුණ ඥාති වුණත් වෙන්න පුළුවන්. ඒත් එක ඉන්නකොට කියන ආපුතාව යා හොඳ පින්කමක් කළානේ, ඔයා යාළුවට සැලකුවනේ, ඔයා හවල් දාසේ සීල් ගත්තනේ, වෙසපුවට භාවනා කළානේ. ඒ වගේ හොඳ දේවල් තමන් කරපු දේවල් ගෙදර කතා කරන. එතකොට ඒ පින වැඩි වෙනවා පින්නතුනේ. ඒව කළා අමතක කළා දාන්න එපා. බොහෝ විට අපි කතා කරන්නේ අඩුපාඩු වෙච්චනේ නේද? ඒ විතර කතා කරන්න එපා. හොඳ දේවල් කතා කරන්න කරපුවා. වන්දනා ගමනක් ගියා නම් ඒවා, අසරණ කෙනෙකුට සලකපු එක, සත්තුන්ට කැම බීමක් දීපු එක, ඒ කරපු දේවල් නිතර නිතර ගෙදර දොරේ කතා කරන්න. ඒකෙන් ආනිසංශ වැඩි වෙනවා. පින වැඩි වෙනවා. මේ ජීවිත කාලේ මේ ආනිසංශ දැක ගන්න පුළුවන්. මේ විදිහට පින්නතුනේ අනවඥානි කම්මානේ වැරදි කර්මාන්ත වලින් වෙන්වීම ආදී වශයෙන් දැක් වෙනවා. ඥාතින සංග්‍රහ කිරීමේදී විශේෂයෙන් ඇතුළත් යුතු කාරණේ තමයි පින්නතුනේ යට ධර්මයේ උදව් කරන්නේ. යාල ධර්මයේ පැත්තට යොමු කරන්න. ඒ අය මේ යන කලින් කොහොම හරි ඒ අය සුගතිගාමි වෙන්න උපරිම උදව් කරන්නේ. ආරති විරති පාපා මජ්ජපානාජ සංයමෝ අප්පමාදෝච ධම්මේසු වේතම් මංගල මුත්තමං හාරති විරති පාපා ප්‍රාණඝාත ආදී පාප කර්ම වලින් වෙන්වීම මංගල කාරණයක්. මජ්ජපානාච සංයමෝ මත්පැනෙන් වෙන්වීම මංගල කාරණයක්, බ්ලෙසින් එකක්. නමුත් සමහර ඊතන මත්පැන් පානය කරන එක බ්ලෙසින් එකක් කියලානේ. නමුත් වෙනතනේ බුදුදහමෙන් කියන්නේ මත්පැනෙන් දුරු වීම බ්ලෙසින් එකක්. ඒකයි අප්‍රමාදෝච ධම්මේසු ධර්මෙහි අප්‍රමාදීව යෙදීම. ගාරවෝච නිමාතෝච ගරුකලි උත්තන්න ගරු කිරීම. නිමාතෝච අනතිමානී ගුණය. සන්තුට්ටීච තමන් ලද දෙයින් සතුටු වීම. කතඤ්ඤුතා කළ ගුණ සැලකීම. මේ කතඤ්ඤුතා කියන එක පින්නතුනි ඉතාම පුළුල් ගුණයක්. මේක අපි නිතරම කියන දෙයක්. මේ කළ ගුණ සැලකීම කියන එක, ග්‍රැටිටියුඩ් කියන එක, මේක පින්නතුනි මහා පුදුම දෙයක්. බුදුහාමර දේශනා කරනවා කේवला හේසා භික්ඛවේ සප්පුරුස භූමේ යදිදං කතඤ්ඤුතා කතවේදි. ලෝකේ යම් තාක් සත්පුරුෂ දහම් කියලා තියෙනවා නම්, හොඳ දේවල් කියලා දෙයක් තියෙනවා නම්, ඒ හැම දෙයකම පදනම කළ ගුණ සැලකීම කියලා. ඔබ කල්පනා කරලා බලන්න, ඔබ කරන හොඳ දේවල් බලන්න. gedara dala atupatu gana එක බලන්න. ඒකත් කළ ගුණ සැලකීම. වෙලාවට රැකියාවට යන එක, තමන් ගන්නේ වැටුපට හනුව සේවයක් කිරීම, ඒකත් කළ ගුණ සැලකීම. අම්මට තාත්තට සැලකීම, කළ ගුණ සැලකීම. තමන්ගේ ඇඟේ ඇඟපත හොද ගන්නවා නම් ඒකත් කළ ගුණ සැලකීම. ඇඳුම් ටික හොදනවා නම් ඒකත් තමන්ට කළ ගුණ සැලකීම. වාහනේ හොද ගන්නවා නම් ඒකත් කළ ගුණ සැලකීම. ගෙදර පිරිසිදු කරනවා නම් ඒකත් කළ ගුණ සැලකීම. පින්නතුනි ගැඹුරට හිතාගෙන ගියෝතින් වැඩි දෙයක් තබා තමන්ගේ ගෙදර වත්තේ වැටිලා තියෙන කොළ ටික අයින් කරනවා නම්, ඇයි ඒ කොළ ටික වැටෙන්නේ? පින්නතුනි තමන් අවුවෙන් ආරක්ෂා කරන්න මාස ගාණක් තමන්ට උදව් කරපු කොළ ටික තමයි දැන් මේ වැටිලා තියෙන්නේ. අපිට ඇතැමිට කොළ වැටිලා තියෙන දැකම ටික කේන් දියනෝනේ, වත් අපිට සිදු වෙලා කියලානේ. බලන්න පින්නතුනි ඒ ගහ ළඟම ඔබ පායන කාලේ කොච්චර නම් ඉන්නේ නැද්දනේ, හෙවනටනේ. ඔබ තැනකට ගියාම, සුපර් මාකට් එකකට එහෙම ගියාම, කඩේකට ගියාම වාහනේ පාක් කරන්න ඕන නම් රස්නේ කාලේ ඔබ ගහක් හොයාගෙන ගිහිල්ලානේ පාක් කරන්නේනේ. ඒ ගහේම කොළ ටික වැටලා තියෙනකොට ඔබට කේන්ති යනවා ඉදෙන්නේ. අර අම්මා තාත්තා වයසට ගිහිල්ලා ඉන්නකොට කේන්ති යනවා වගේ තමයි. අම්මා තාත්තා වයසට ගිහිල්ලා ඉන්නේ කන් නෙවෙයි, කොණ්ඩේ ඉදිලා තියෙන්නේ, කුදු ගැහිලා තියෙන්නේ. ඔබටම කිරි ටික දීලා, මහන්සිල වැඩ කළා, ඔබේ ඇඳුම් ටික හොදලා ඒව කළානේ අම්මා තාත්තා වයසට ගියේ. වයසට ගියාන පස්සේ කෑ ගහන්න එපා, දැන් ඇඟේ අමාරුව මට කියන්න එපා, ඕ කියන්න එපා කියලා. ඒ පින්නතුනේ ඔක්කොම උනේ ඒ ඔබට උදව් කළා, ඔබ ශක්තිමත් කරන්න ගිහිල්ලා ඒ වෙච්ච දේවල් වලට තමයි හැම වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනේ ගහක කොළයක් වැටලා තියෙන කොටත් මෙන්න මේ වගේ කෘතවේදීත්වයෙන් බලන්න. ඒක අපිට කවුද පුරුදු කළේ? අපිට පුරුදු කළේ බුදුහාමුදුරුවෝ. කොහොමද පුරුදු කළේ? ඕ බෝධින් වහන්සේට දින 7ක් ඇසිපියන ඔහෙලා බලා හිටියා. බුදු වෙන සෙවණ දීපු ගහට බලන්න අපට බුදුහාඳුරම උගන්වපු දේවල් මේ පිට කවුරුත් උගන්වපු දේවල් නෙවෙයි. එතන තරම් පිළිතුරු. ඒ නිසානේ අපේ සාමාන්‍ය සිංහල සාහිත්‍ය තියෙන්නේ තමන් හේවණට හිටපු ගහේ කොළාතු සිඳින්න එපා කියලා, තමන් බීපු වතුරේ ලිඳට ලිඳේ වතුර බොර කරන්න එපා කියලා කියන්නේ, බීපු වතුරට ගල් ගහල යන්න එපා කියලා කියන්නේ. කොච්චර කෘතවේදීත්වයක්ද හැමදේම කියන්නේ. දැන් ওই කඳුවල නැත්තම් අපි ආරණ්‍ය වල යනකොට ගලක් එහෙම දැක්කොත් ලොකු පර්වතයක් වගේ දැක්කහම කරන දෙයක් තියෙනවා. මොකද කරන්නේ? ඒක යටට පොඩි ඉරටු කෑල්ලක් හරි මොකක් හරි හේතු කරලා තියෙනවනේ. ඇයි එහෙම කරන්නේ කියලා දන්නවද? ඒ ගලෙන් ඇවිල්ලා කාටවත් අනතුරක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරන්නේ. ඒ ඉරටු කෑල්ල ගැහුවා කියලා අර මහා ගලක් එන්නේ නැතුව හරි නැහැ. නමුත් ඒ සිතුවිල්ලෙන් ප්‍රාර්ථනා කරනවා, අනේ මේකෙන් කාටවත් හානියක් වෙන්න එපා, මේ ගල ඔහොම නිර්පද්‍යතව තියන්න කියලා. ඒ වගේ දෙයින් පවා පින්නතුනි ඉතාම සංවේදීව අපි කටයුතු කරනවා. ඉතින් ඒ කැලේක ගහක් දැක්කත්, ගලක් දැක්කත් ඒවා අපිරිසිදුන දේවල්, ලියන දේවල් ඒව කරන්නේ නැහැ. කළගුණ දන්න අය එහෙම කරන්නේ නැහැ. පින්නතුනි මේ හැම ගුණයකම මේ කෘතවේදීත්වය කියන එක යනවා. ඉතින් ලෞකික ජීවිතය තුළ කළගුණ සැලකීමේ ඉහළම මට්ටම තමයි තමන්ගේ අම්මට තාත්තට සැලකීම. නමුත් පින්නතුනේ බෞද්ධයන් විදිහට අපි මීටත් වඩා ඉහළට යනවා. අපි ඇත්තටම වැඩිපුරම කළගුණ සලකන ඕනේ කාටද? වැඩිපුරම කළගුණ සලකන ඕනේ පින්නතුනේ බුදුහාඳුරන්ට. බුදුහාඳුර අපි ඉපදෙන කල්ප ගානකට කලින් ඇස් ඉස් මස්ලේ දන් දීලා අප වෙනුවෙන් පාරමිතා පුරලා මේ ධර්ම කණාවරණය කළා. අපේ අම්මා අපට උදව් කරන්න පටන් ගත්තේ අපේ අම්මගේ කුසේ පිළිසිඳ ගත්තට පස්සේ නේද? නමුත් අපි ඊටත් කල්ප ගානකට කලින් අපි ගැන හිතලා ඇස් ඉස් මස්ලේ දන් දීලා දාන ආදී පාරමිතා පුරලා බුදුහාඳුර විශාල කැපවීමක් කළා තියෙනවා. මහා සංඝරත්නය ගන්න. සංඝරත්නය අවුරුදු 2500ට අධික කාලයක් මේ ධර්ම පරපුරෙන් පරපුරට රැකගෙන ඇවිල්ලා අපට උරුම කළ දීලා තියෙනවා. වලගම්බා රාජ සමය වගේ කාලේ ඉතාම දුෂ්කර කාලවල ස්වාමීන් වහන්සේ ලොකු පරිත්‍යාගයෙන් කටයුතු කළේ. අන්නේ නිසාම තමයි පරිත්‍යාගයට ගරු කිරීමක් විදියට අපේ අතීතයේ අමර තාත්තලා ගෙදරක ගහක කොළක දෙයක් හැදුනත් ඉස්සෙල්ලා පන්සලට ගෙනත් දෙන්නේ. තමන්ගේ ගෝවි බිම් වලින් ගන්න තියෙන මුල්ම ටික තෙරුවන් වෙනුවෙන් පූජා කරනවා විතරක් නෙවෙයි, තමන් දරුවෝ බිහි කරද්දී වෙනම ප්‍රාර්ථනා කරනවා හොඳ පින්වත් ළමයෙක් ලැබෙන සාසනයට පූජා කරන්න කියලා. ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පිනතුණි දරුවෝ හදන. ඇතැම් විට දරුවෝ පිළිසඳ ගන්න කලින් ජයශ්‍රී මහා බෝධිය ළඟට, රුවන්ලේ සෑය ළඟට, කතරගම කිරිවෙහෙර මේ වගේ තැන්වල ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා හොඳ දරුවෝ ලැබෙන්න කියලා. අදත් පිනතුණි බලන්න ඔබට දැනගන්න ලැබෙයි සමහර දරුවෝ පින්වන් දරුවෝ ඉපදිලා ඒ දරුවෝ පුනර්භවය ගැන කියන අය ඉන්නවා. ළඟදී අවුරුදු 8ක විතර ළමයෙක් ගම්පහ එක්තරා පෞද්ගලික ඉස්කෝලේකට යන ළමයෙක් කතා කළා. ඔබ දකින්න ඇති YouTube එකේ තියෙනවා. අය ලොකු වාහනයම රිවර්ස් කරන්න ළමයෙක් ගැන නෞකාවක ගිහිල්ලා ඒකේ අනතුරකින් මේ කියපු ළමයෙක් ගැන. එයා සඳහන් කරනවා අම්මා ජයසිංහ බෝධි ළඟට ගිහියන ප්‍රාර්ථනා කළා මං ඊවලේ ආමගේ කුසට ආවා කියලා. පින්නතුනේ මේ වගේ තැන්වල ඉන්නවා පින්වන්ත දරුවෝ, පින්වන්ත සත්වයන් හොඳ අම්මා තාත්තා බලාපොරොත්තුෙන් ඉන්න අය. එයා කර්මාන් රූපව හොඳ සුගතියකට යන අපේක්ෂාවෙන් ඉන්න අය. තාවකාලික ආත්ම භාවවල සමහර අය ඉන්නවා හොඳ ස්ථානයක් සකස් වෙනකම්. ඉතින් ඒ නිසා විශේෂයෙන් දරුවෝ ලැබෙන ඉන්න අයට ඔබ කියන්න ඕන දෙයක් තමයි ඒ ආසන්න කාලයේ පුළුවන් තරම් සිල්වත්ව ඉන්න කියලා. කුස පිළිසිඳ ගන්න කලින් හැබැයි පිළිසිඳ ගත්තට පස්සේ නෙවෙයි. එතැමිට විවාහ වෙන්නත් කලින් වුණත් කමන්නේ. ඒ කියන්නේ අදාළ කාලවල නිශ්චිත විදියට සිල්වන්තව දාන ආදී පින්දහම් කරමින් හොඳ ප්‍රාර්ථනා කරමින් හිටියොත් තමයි හොඳමයි ලැබෙන්නේ තමන්ට. එහෙම නැතුව ලැබෙන අය කුස පිළිසිඳ ගත්තට පස්සේ අපිට ලොකු වෙනසක් කරන්න අමාරු වෙත්තිම. එනිසා බුදුදහමෙන් නිතරම අවධානය යොමු කරන්නේ කුස පිළිසිඳ ගන්න කලින්ම හොඳම සත්‍යයන්ට තමන් ආරාධනා කරනවා තමන්ගේ දරුවන් වෙන්න කියලා. ඒකේ ප්‍රතිඵල වැඩි හුඟක්. ඒක හුඟක් දේවල් අපි සිද්ධි දැකලා තියෙනවා එහෙම ප්‍රාර්ථනාවෙන් කරපු අවස්ථා ගැන. ඊළඟ ගාථාව තමයි කන්තේච සෝචසතා සමනානංච දස්සනම් කාලේන ධම්ම සාකච්ඡා හේතම් මංගල මුත්තම. මේකට කලින් එකක් කිව්වනේද? කලගුණ සැලකීම. ඊට පස්සේ තව එකක් තියෙනවා කාලේන ධම්ම සවණ. කාලේන ධම්ම සවණ සුදුසු කාලේ ධර්මය ඇසීම. ඇයි එහෙම කියන්නේ කාලේන කියලා එකක් දාලා තියෙන්නේ හැම වෙලාවෙම බණහන්නේ කියන තිබ්බනේ. හැම වෙලාවෙම බණ ඇහුවොත් ඒක මංගල කාරණයක් වෙන්නේ නැහැ. මංගල කාරණයක් වෙන්නේ වෙනතුනේ නියමිත වෙලාවයි සුදුසු වෙලාවේදී බණ අහනවා. හැම වෙලාවෙම ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ කියන්නේ සිහියෙන් ඉන්න එක. සති සම්බජයෙන් ඉන්න එක. ඒක හැම තැනදීම කරන්න පුළුවන්. හැබැයි ධර්මය අහනකොට පින්නතුනේ අහන වෙලාව සුදුසු වෙලාවක් එනවා. දැන් අපි කියමු තමන් ක්‍රීඩාංගණයකට ගිහිලා ක්‍රීඩා උසුවේකට ගිහිලා ඉන්නවා. ඒවලේ බනහන්න බෑනේ. තමන් නැත්තම් ඉතාම වැදගත් රාජකාරියක් කරනවා. අපි කියමු යාපෝට් එක ගුවන් යානා කන්ට්‍රෝල් කරන කෙනෙක්. නැත්තම් සර්ජරියක් කරන ලොකු සර්ජරියක් කරන කෙනෙක්. ඒ වගේ වෙලාවකදී අපිට මේක කරන්න අමාරුයි. අපිට පිරිතක් වගේ දෙයක් දාලා තියන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ධර්මය අහනකොට ඒකටම ෆෝකස් කරලා අහන වෙලාවේදී ඒකට සුසු වෙලාවක් එන්නට ඕන. සමහරවිට අපි වාහනේ drive කරන ගමනුත් අහන්න පුළුවන් අය ඉන්නවා. ඒක වරදක් නෙවෙයි. හැබැයි සමහර අවස්ථාවල තියෙන හැම බැරි අවස්ථා. අන්න ඒක තමයි මේ කාලේන ධම්ම සවනං විතරක් නෙවෙයි කාලේන ධම්ම සාකච්ඡා කියන එකටත් යනවා. දැන් වෙඩින් එකකට වගේ ගිහිල්ලා ඒ වගේ ලාගේ ධර්ම සාකච්ඡා කරන්න බෑ. ඒතන යනම ඒ සුසු විදියට අපි ඒ දෙයකට කටයුතු කරන්න ඕන. ඉතින් මෙන්න මේ දෙකම බලන්න බුදුදහමේ කොච්චරනම් අපට මේ කරුණ අවධාරණය කියලා තියෙන්නේ. ඒ ආවට කියන්නේ මේකෙම පේනවනේ බුදුදහම කොච්චර ප්‍රායෝගිකද කියලා. කොච්චර ප්‍රායෝගික ධහමද කියන්නේ. ඉතින් මේ හැම කරුණක්ම මංගල කාරණයක් වෙන්නේ ඒ අදාළ විදියට ඒක කරොත්. හැබැයි මට දරුවෝ උනත් අකමැති වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ධර්ම සාකච්ඡා කරන්න යන්න එපා. යාළගේ මානසිකත්වය හොඳ වෙලාවට ඒක කියන්නේ. නැත්තම් ඔබත් ප්‍රතික්ෂේප වෙනවා විතරක් නෙමෙයි ධර්මයක් ප්‍රතික්ෂේප වෙන යනවා ඒත් එක්ක. කන්තිච ඉවසීම. කන්තියේ පරමන් තපෝති තික්ඛා කියලා කියන ඉවසීම උතුම්ම තපසයි කියලා. ඉවසන එක ආකාර කීපකින් වෙනවා. ඇහැට දකින්න රූපවල දිවසනවා, කනට ඇහෙන ශබ්දවල දිවසනවා, නාසයට එන ගඳ සුවඳවල දිවසන එක, දිවට එන රස. කෑමේ මිරිස් අඩු වෙන්න පුළුවන්, ලුණු වැඩි වෙන්න පුළුවන්, ඒ වෙලාවක වෙලාදී තිවසන්න ඕන එකයි. යම මට්ටම් වලින්. නැත්නම් ඉතින් දුක තමයි. ඒ විතරක් නෙවෙයි පිනතුනි විශේෂයෙන් කනට එන ඒව උහුලන්නට ඕන. සම්දානිත්‍යය කියේවා. තමන් අකමැති දේවල් ඇහෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට තමයි ධර්මයේ ප්‍රැක්ටිස් කරන වෙලාව. සෝවචස්සතා සුවච බව සක්‍රිය සවන්දීම ඇක්ටිව් ලිස්නින් කියන එක. මේකත් මංගල කාරණයක්. සමනානංච දස්සනම් ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. මේක පින්නතුනේ දැන් බලන්න අපේ රටේ හිටිය සමහර රජවරු ඇතැමිට ඉතාම සංකීර්ණ අවස්ථාවලත් ස්වාමින් වහන්සේලා පේන්න ඒ අවස්ථාවට රැගෙන ගිහිල්ලා තියෙනවා. ඒක ආශිර්වාදයක් කරගෙන තියෙනවා. අනිත් දේ තමයි බුරුමයේ, තායිලන්තේ, වියට්නාමේ වගේ රටවල් උදෑසන ස්වාමීන් වහන්සේලාට පින්නපාති බෙදන අදහසින් තමයි අවදි වෙන්නේ. විශේෂයෙන් තායිලන්තයේ, බුරුමයේ, ලාඕසයේ, කාම්බෝජ වගේ රටවල් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම මංගල කාරණයක් විදිහට එයා තාමත් සලකනවා. සමහර අයත් හිතන උදේට හාමුදුරු කෙනෙක් දැක්කොත් හොඳ නෑ කියලා හිතන අයත් ඉන්නවනේ. එහෙම එකක් නෑ කියන දේ නේක ලොකු ආශිර්වාදයක් තමයි, බ්ලෙසින් එකක්. මේවා තමයි බ්ලෙසින්ස් කියලා කියන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කෙනෙක් සුභ වේලාවකදී දකින්න එක තමයි සතුටක්, තමයි කරදරයක් වෙච්ච වෙලාවෙත් ඒ දකින්න එක තමයි සැනසීම. බොහෝ විට ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වෙන අපේ කට්ටිය ලෙඩ වුණාම, මරණාසන්න වුණාම තමයි හාමුදුරු මතක් වෙන්නේ. සුභ දේවල්දී මතක් කරන ගතිය අඩුයි බොහෝ විට. මගුල් ගියක් වගේ තැනකදී වුණත් හාමුදුරු කෙනෙක් ගියොත් ඉතින් කලකිරෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි ඊට කලින් වුණත් දානයක් දීලා අවශ්‍ය විදියට ඒවත් කරන්න පුළුවන් අපර නේද? කොච්චර හොඳට සුහඳ වේවා. ඇත්තෙන් බුදුරජාණන් වහන්සේ කලත් ඒව කරලා තියෙනවා. ගියාපදි කියන වෙලාවවලදී, මංගල්‍යයක් වෙලාවකදී, රජ ඔටුන දරන වෙලාවේදී මේව තමයි ප්‍රධාන මංගල්‍ය කරුණු. රාජාභිෂේක මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය, විවාහ මංගල්‍යය. විශේෂයෙන් මේ වගේ අවස්ථාවලදී අපි තෙරුවන් ආශිර්වාද ලබා ගන්නට ඕන. නිතරම සරියුත් මගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන අපේ හදවතේ හැඟීමක් තියෙන්නට ඕන. ස්වාමීන් වහන්සේලා පුද්ගලික අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවා අපි එච්චර හිතන්න හොඳ නැහැ. අපි නිතරම ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගරු කරනකොට, දාන ආදී පූජා කරනකොට, ඒ මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලාගේ ගුණ හිතේ තියාගෙනම අපි ශ්‍රද්ධාවෙන් අපි ඒක කරන්නට ඕන. කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කල්හි ධර්ම සාකච්ඡා කිරීම. පින්නතුනි ඊරංග තපෝච සිල්වන්ත භාවය, බ්‍රහ්මචර්යාච, බමසර ජීවිතයක් ගත කිරීම මංගල කාරණා විදියට සඳහන් කරනවා. මෙතෙක් දක්වපු කරුණ ටික පිනුතුනි සාමාන්‍ය ලෝක තත්ත්වයේ ඉඳලා අපට විස්තර කරන්න පුළුවන් කරුණු. හැබැයි ඒවා ලෞකික මට්ටමට විතරක් නෙවෙයි, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ආදී කරුණු නිවන දක්වාම හේතු වන කරුණු. අප්‍රමාදෝච ධම්මේ සුඛියපු විදියට ධර්මය අප්‍රමාද වීම නිවන දක්වාම හේතු වන කාරණා. ධර්ම ශ්‍රවණේ, ධර්ම සාකච්ඡාව නිවන කරාම යන්න පුළුවන්. ඒ වුණත් මෙතෙන් පටන් එන කරුණු සම්පූර්ණයෙන්ම දුකේ නිදහස් වීම ඍජුවම ඉලක්ක කරගෙන තියෙන කාරණා. මෙන්න මෙතනින් ඉඳන් තමයි හුඟක්ම කල්පනායන් අහන්නට ඕන. මෙතන ඉඳන් තමයි පිනොතන අපට කල්යාණ මිත්‍රත්වයේ අවශ්‍ය ස්ථානය. මෙතන ඉඳන් තමයි අපේ බුද්ධිය බලන අවස්ථාව. මෙතන ඉඳන් තමයි අපේ පින ටෙස්ට් කරන අවස්ථාව. මෙතනින් නම් තමයි ඇත්තටම අපි බුද්ධ ශාසනයකින් ප්‍රයෝජන ගන්නවාද කියන එක තීරණය වෙන අවස්ථාව. මෙතනින් තමයි පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න අවස්ථාව. මෙතනින් නම් තමයි අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලෝකයේ තාම වැඩ සිටිනවාද කියලා බලා ගන්න අවස්ථාව. මෙතනින් පස්සේ තමයි පින්නතුනේ ඇත්තටම අපට දුක ඇති වෙන ආකාරයත් ඒ දුක නිදහස් වන ආකාරයත් අපේ තේරුම් ගන්නට උත්සාහ දැරිය යුතු අවස්ථාව. මෙතනින් තමයි පින්නතුනි ඇත්තටම අපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන ගන්නවාද නැද්ද කියන එක තීරණය වෙන අවස්ථාව. මෙතනින් තමයි අපේ සියලෝම සිහි නුවණ දෙක එකට කැටි කළා ප්‍රයෝජනට ගන්න ගතිය යුතු අවස්ථාවක් මෙතනමයි. මෙතනින් තමයි අපේ ප්‍රඥාව උරගා බලන අවස්ථාව. අපි කොච්චර ප්‍රඥාවතුන්ද කියලා බලන්නේත් මෙන්න මෙතනින්ද. බුදුරජාණන් වහන්සේගේ කාලේ සැරියුත් හාමුදුරුවෝ ගිහි කාලේ උපතිස්ස. ඒ කාලේ හැඩියට ಭಾರತයේ තිබුණ සියලුම අධ්‍යාපනය ලැබල තිබුණේ. ආයුර්වේදයේ, ජ්‍යොතිෂයේ, නාඩි වාක්‍ය, හස්ත ශාස්ත්‍රයේ, භාෂා, වේද, උපනිෂද් මේ ආදී සියලුම විෂයන් පරතරට ගිහිපු කෙනෙක් තමයි ත්‍රිවේද පාරගෝ කෙනෙක් තමයි උපතිස්ස කියලා කියන්නේ සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ සරියුත් හාමුදුරුවෝ අස්සජි හාමුදුරුවන්ගෙන් මේ ධර්මය අසා දැනගත්තා. සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි ප්‍රඥාවෙන් දෙවෙනි වෙන්නේ. එහෙම ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සරියුත් හාමුදුරුවෝ අස්සජි හාමුදුරුවන්ගෙන් මේ බණ අහලා දැනගෙන උන්වහන්සේ ධර්ම අවබෝධය කළා. ඊට පස්සේ මේ සරියුත් හාමුදුරුවෝ පින්නතුනේ පිරිනිවන් පානකම්ම අස්සජි හාමුදුරුවෝ ඉන්න පැත්තට හිස දාලා තමයි සැතපුනේ. හැමදාම සැතපෙන්න කලින් බලනවා අස්සජි හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා. උන්වහන්සේ හිටියේ ඉන්න විහාරස්ථානයේ වනම් අස්සජි හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වඳිනවා. දුර ප්‍රදේශයක නම් ඉන්නේ ඒ ප්‍රදේශයේ කොයි පැත්තද කියලා බලන වෙරිද බලෙන් බලලා ඒ පැත්තට වන්දනා කළා. ඒ පැත්තට හිස දාලා තමයි සරියුත් හාමුදුරුවෝ සැතපෙන්නේ. බලන්න පිනොදින මේ ධර්මයක් කියා දීපු එකේ තියෙන වටිනාකම කොච්චරද කියලා. මේ තරම් පිනොතුනේ කෘතඥතාවයක් ඇති වෙනවා ධර්මයේ හරියට තමන්න තේරුණොත් ඒ ධර්මයේ කියා දීපු උත්තමයන් ගැන ලොකු ගෞරවයක් හටගන්නවා. ඇයි ඒකට හේතුව මේ ධර්මයෙන් තමයි පිනොතුනේ සම්පූර්ණම දුක නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. තමට වෙන කිසිම දෙයකින් බෑ. දැන් බලන්න ඔබ අද ඔබට නොඑක් ප්‍රශ්න තියෙන පුළුවන්. ගෙදර මෝගේජ් එක ගෙවා ගන්න එකේ ප්‍රශ්න තියෙන පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙන පුළුවන්. වාහන ආදියට මාසිකව ගෙවන්න තියෙන බිල් ටිකේ ප්‍රශ්න තියෙන පුළුවන්. ලෙඩ දුක් තියෙන පුළුවන්. හැබැයි මේ ප්‍රශ්න තියෙන අතරේදී බලන්න පිනොතුනි ඔබේ ඔබ ඊටාම ආදරය කරන ඥාතිවරයාට ඔබ දැන් ජීවිතේ වැඩිපුරම ආදරය කරන ඥාතිවරයාට ලොකු අනතුරක් වුණා කියලා. එතකොට ඔබට දැන් තියෙන දුකද වැඩි? අර ඥාතිවරයාට වෙච්ච අනතුරද අනතුරේ දුකද වැඩි? ඔව් අර ඥාති දැන් තියෙන දුක් ටික මොනවද කියලා හිතේ ඔබටනේ. පින්නතුනි කිසා ගෝතමී කියන්නේ තමන්ට හිටියේ ආදරණය කරන ඥාතිවරය නැති වෙච්ච කෙනා. ඒ වගේම සම පඩාචාරාව කියලා කියන්නේ තමන්ට හිටියේ ළඟම ඥාතින් 6 දෙනාම නැති වෙච්ච කෙනා. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ තමන්ගේ දරුවෝ 32 දෙනා සාමි පුරුෂයා 33 දෙනෙක් එක යුද්ධෙදී නැති වෙච්ච අය. අන්න ඒ දුක් ටිකේ නිදහස් වෙන්නත් පින්නතුනි මේ දහම උදව් වුණා. ඒ තරම් බලවත් දුකකින් නිදහස් වෙන්න මේ දහම ඍජුවම උදව් වුණා නම් පින්නතුනි ඔබ හිතනවද ඔබට අද තියෙන මේ දුක් ටිකේ නිදහස් වෙන්න මේ දහමින් බෑ කියලා? අද තියෙන දුක් ටිකෙන් අනිවාර්යයෙන්ම නිදහස් වෙන්න පුළුවන් මේ දහමින්. අන්නේකට මාර්ගය තමයි මේ බුදුහාමුදුරුවෝ මෙතෙන් පටන් විස්තර කරන්නේ. ආර්ය සත්‍යාන දස්සනම් ඒතම් මංගල මුත්තමං. මේ ආර්ය සත්‍ය සතර චතුරාර්ය සත්‍ය දැනීම මංගල කාරණයක් කියලා සඳහන් කරනවා. මොකද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? ඔව් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතර. මේ දවස්වල අපේ බොහොම පින්වන්ත සාමිනහසේ කෙනෙක් ලෝකෙම ඉහළම මට්ටමේ සාමිනහසේ කෙනෙක් මේ දවස්වල මේ චතුරාර්ය සත්‍ය ආශ්‍රයෙන් ධර්ම දේශනාවක් කරනවා. වික්කු බෝධි හාමුදුරුවෝ මම හිතන්නේ මෑත කාලේ ලෝකෙට වැඩිපුරම ධර්මයෙන් සේවය කරපු සාමින වහන්සේ. මාත් පහුගිය දවස්වල වැඩසටහන වලට සහභාගී වුණා. අදත් ඇත්තටම යන්න හිටියේ. මේක කලින් බාරගත්තු නිසා මම හෙන්න උනේ. නැත්තම් මම එහෙ ඉන්නවා. ඉතින් ඇත්තෙම මේ කරුණ හුඟක් දුරට විඋන්වහන්සේ විස්තර කරනවා. ඉතින් අපිත් අපේ දැනුමේ ප්‍රමාණයට මෙතන පටන් මේ චතුරාර්ය සත්‍ය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තෙම මේ කරුණ හතර නාමිකව කියනකොට අපි හිතන්නේ බොහොම සරල දෙයක් කියලානේ. හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කියලා. නමුත් වෙනතුනි බුදුහාම දේශනා කරනවා පළවෙනි රහතන් වහන්සේලාට මහණෙනි මමත් ඔබත් සතර බොහෝ කාලයක් හැසිරුනේ සැරිසැරුවේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බැරි වීම කියලා. අවිද්‍යාවෙන් මුලා වෙලා තෘෂ්ණාවෙන් වෙලිලා සසර බොහෝ කාලයක් මමත් ඔබත් සැරිසැරුවේ මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වීම නිසා කියලා. ඒ නිසා තමන් මේක දැන් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත මේ ධහම ලෝකෙ වෙනුවෙන් දේශනා කරන්න කියලා ආරාධනා කළා. බුදුහම දේශනා කරනවා යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ගැන පොඩි හරි අවබෝධයක් ලැබුණොත් දුක ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් ලැබුණොත් තමන්ගේ ළඟම ඉන්න අනිත් ඥාතීන්ටත් මේක කියන්න කියලා. බුදුහම දේශනා කරනවා ලෝකේ ඉන්න සියලුම සත්වුන්ගේ පාපියවර ඇතාගේ පාපියවර මත තබන්න පුළුවන්. බුදුහාඳුර අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්මය මේ චතුරාර්ය සත්‍ය මත ගොනු කරන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්ක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්ම දේශනා කරද්දී චතුරාර්ය සත්‍ය විස්තර කළා. සරුවත් හාමුදුර සක්‍යවංග සූත්‍රයේදී චතුරාර්ය සත්‍ය විස්තර කළා තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තර ගානක් ධර්මයේ තුල තියෙනවා. සත්‍ය සංයුත්තය කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. මහාවග්ග පාළියේ චතුරාර්ය සත්‍ය වෙනම පස්වග මහණුන්ට විස්තර කිරීමක් තියෙනවා. සත්‍ය විභංගය කියලා වෙනම විභංගයක් තියෙනවා. සත්‍ය යමකය කියලා වෙනම යමකයක් මම යමකප්ප කරගෙන තියෙනවා. මේකට අදාළ දැනුම ලබා ගන්න. ඉතින් පින්වතුනි මේකේ තියෙන කරුණ අපි ටිකෙන් ටික තේරුම් ගන්න උත්සාහ කරමු. ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කරනවා කතමංච අවසෝ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛං. අපේ සම්පයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, යම්පි චන්නලබිත සම්පි දුක්ඛං සංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං චෞසෝ දුක්ඛං අරිය සත්‍යං. ලෙඩවීම, මහලවීම, මරණ ආදී මේ දුක් ටික කියලා අන්තිමන කෙටියෙන් ගත්තොත් ස්කන්ධ පංචකයේම දුකයි කියලා දේශනා කළා. මේක සාමාන්‍ය අපි දැනට අහලා තියෙන තේරුම් ගත්ත දේ. මම හිතන්නේ මේක අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔබ බොහෝ දෙනෙක් දන්නවා. හැබැයි මීට වඩා තවත් ගැඹුරු කාරණයක් ගැඹුරින් මේක තවත් විස්තර කරනවා. සත්‍ය යමකේ කියන ධර්ම කොටසේදී හොඳට මේක අහගින්න. අපි මීට කලිනොත් මේ ගැන විස්තර කළා. නමුත් නැවතත් හොඳට අහගින්න. මේක තමයි පින්නතුනේ ගැඹුරුම දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් අන්නේ දෙකම හැර යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. කායික දුකයි චේතසික දුක හැර වෙන එකක් තියෙනවද? අපි හිතන්නේ එහෙම දෙයක් නැහැ කියලානේ. කයින් විඳින දුකක් තියෙනවා නම් හිතින් විඳින දුකක් තියෙනවා නම් මේ දෙකනේ අපිට තියෙන දුකනේ. මේට අමතර දුකක් නැහැ නේ ඇත්තෙන්ම අපිට. නමුත් බුදුහාම දේශනා කරන දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ කායික දුකයි චේතසික දුකයි හැර තියෙන දුකයි දුක්ඛ සත්‍ය කියලා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි අපේ ඇහැට රූපයක් පේනකොට ඒ පේන මුල් මද්දැකීම. කනට ශබ්දයක් අහනකොට ඒ මුල් මද්දැකීම. නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයට පළමුවෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක, ඒ එක්ස්පීරියන්ස් එක පින්නතුනි අතීත කර්මයට ලැබෙන විපාක හැටියට ලැබෙන අත්දැකීම. ඒක ඊටාම ශනිකයි. ඒක හටගෙන එතරම් නිරුද්ධ වෙනවා. අන්නේ මුල්ම අත්දැකීමට කියන්නේ ස්කන්ධ පංචකය. පංචස්කන්ධය. ඒක පංච උපස්කන්ධය නෙවෙයි. මේකටම තමයි පටිසම්භිදා මාගේ චර්යා ඥානත් ඥානෙදි විස්තර කරන්නේ විඥාන චර්යා කියලා. විඥාන චර්යා කියන්නේ ඇස කන ආදී ඉන්ද්‍රයන්ගෙන් මුලින්ම ලැබෙන අත්දැකීම. මුලින් ලැබෙන අත්දැකීම් වල මේ රූප නැහැ. අපි ප්‍රිය කරන ශබ්ද නැහැ, රස නැහැ, කිරි හොදි රස, පොල් සම්බන් රස, ඒ මුල්ම අත්දැකීම නැහැ. මුල්ම අත්දැකීම සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක හඳුනාගන්නේ මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ඊට පස්සේ තමන්ගේ අතීත අත්දැකීම් වලට කම්පයා කරලා තමයි දෙවනියට තමන්ගේ අවිද්‍යාවෙන් තේරුම් ගන්න. එතකොට ඒ මුල්ම අත්දැකීම තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒ මුල්ම අත්දැකීම එන එක රහතන් වහන්සේටත් ලැබෙන එක. මුල් අත්දැකීම රහතන් වහන්සේටත් තියෙන. හැබැයි මුල් අත්දැකීම තුල සැපක්වත් දුකක්වත් නැහැ. ඒක හරියට නුවණින් තේරුම් ගන්න බැරි වුණොතින් ඒ විඥානචර්යාවේ අත්දැකීම ඒක අඥානචර්යාවකට යනවා. අඥානචර්යාව කියන්නේ මොකද්ද? අපි මේව හඳුනා ගන්න දෙවෙනි අවස්ථාව. දැන් අර පොඩි ළමයේගේ වීඩියෝ කෝබ දකින්න ඇති අර හඳුන් කරක් පෙන්නලා කතාවක් කියන්නේ. අර පොඩි ළමයෙක් ඒව දැකම නැති අය දන්නයිකින් ෂෙයා කර ගන්න. පොඩි ළමයෙක්ගෙන් අර අවුරුදු 3 මාරේ ළමයාගෙන් හඳුන් කරක් පෙන්න තාත්තගෙන් තාත්තේ මේ මොකද්ද කියලා අහනවා. දැක දෙක කවුරු හරි. නෑනේ හරි. ඔව් හඳුන් කරක් පෙන්න අහනවා තාත්තේ මේ මොකද්ද? තාතිගෙන මේ දුවේ හඳුන් කරා. ඒ තාත්ති මොඩියෝ කියන විදියනේ. මං අහන්නේ ප්‍රඥාවෙන් කියන්නේ කොහොමද කියලා. අන්න ඒ මොඩියෝ කියන කතාව කියන්නේ ඒ අඥාන චර්යාවෙන් කියන හඳුන් කෝර කියලා. ඒකයි කියන්නේ. ඥානචර්යාවනොත් ඒක කියන්න පුළුවන්. ඒ ප්‍රඥාවෙන් කියන්නේ. නමුත් බොහෝ විට අපි මේ කියන්නේ මේක කණ්ණාඩියක්, මේක ෆෝන් එකක්, මේක පේපරයක් කියලා කියන්නේ අර මුල් එක නිරුද්ධ වුණාට පස්සේ අපේ අතීත අත්දැකීමත් එක්ක සම්බන්ධ කරලා අපි කියන දෙවෙනි කාරණය. ඒක අපි කියනකොට ඒක පංච උපාදාන ස්කන්ධය බවට ගිහිල්ලා. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ අර මුල්ම ස්වභාවය අවබෝධ කරගන්න එක. ඒ මුල්ම ස්වභාවයේ දුක්ඛ සත්‍ය කියන එක බුදුදහමෙන් දුරු කරන්න කියලා නැහැ, බැහැර කරන්න කියලා නැහැ. අන්න ඒකයි වැදගත් කම. දුක්ඛ සත්‍ය බැහැර කරන්න කිව්වනම් මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය බැරි වෙනවත් බැහැර කරන්න කිව්වනම් මොකද වෙන්නේ? දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා කිව්වනම් රහත් වෙනකොටම පිරුණ පන්නත් වෙනවා. දුක්ඛ සත්‍ය බැහැර කරන්න නෙවෙයි කියලා තියෙන දුක්ඛ සත්‍ය පරිඤ්ඤයං දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගත්තු පමණට සමුදය සත්‍ය ප්‍රහිණ වෙනවා, නිරෝධ සත්‍ය වැඩෙනවා, මාර්ග සත්‍ය ඉදිරියට ගමන් කරනවා. එතකොට මුල්ම ලබන අත්දැකීම තමයි කියන්නේ බුදුහම දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. දැන් අපි මේ කායික දුක චේතසිකං දුක් විඳිනවා නම් අන්න ඒ දුක හැර මුල් කොටසට තමයි දුක සත්‍ය කියලා කියන්නේ. හැබැයි තවත් ඉස්සරයක් කියන ඊට පස්සේ. දැන් හොඳට මේක තේරුම් ගන්න බලන්න. මෙතනින් තමයි ඇත්තම තමන් දක්ෂ කෙනෙක්ද කියලා බලන්න. දෙවෙනි කතාව කියනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛාරිය සත්‍යංච. යම් කිසි කායික දුක චේතසික දුක තියෙනවා නම් ඒක දුකක් වෙනවා, දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා. මේකට මම සරල උදාහරණයක් කියන්නම්. අපි කියමු බස් එකක් කියලා. බස් එකක් වෙන්න පුළුවන්, වෑන් එකක් වෙන්න පුළුවන්, කාර් එකක් වෙන්න පුළුවන්. ඒ වාහනේ කාර් එකක් වගේ මේක වාහනයක්. වාහනය කියන එක කැටගරිය ලොකු එක. ඒ වාහනෙන් එකක් තමයි වෑන් එක කියලා කියන්නේ. එතකොට හැම වෑන් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම වෑන්ද? හැම වාහනෙම වෑන් නෙවෙයි. හැම වෑන් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම වෑන් එකක් වෙන්නේ නැහැ. ඇයි ඒ? වෑන් නොවන වාහනක් තියෙනවා. අන්න ඒ වගේ තමයි හැම දුකක්ම දුක්ඛ සත්‍යයෙන් තමයි හටගත්තේ. පංචස්කන්ධය පහළවන්ට පස්සේ ඒ ආශ්‍රිතව අවිද්‍යාවෙන් බලලා තමයි පංච උපස්කන්ධය හටගෙන තමන් දුක කරගත්තේ. එතකොට හැම දුකක්ම දුක්ඛ සත්‍යයට පයිති. හැබැයි හැම දුක්ඛ සත්‍යයේ මයිති දෙයක්ම දුකක්ද? නෑ. ඇයි ඒකට හේතුව? රහතන් වහන්සේත් මේ දුක් සත්‍යය දකිමින් ඉන්නවා. හැබැයි රහතන් වහන්සේට දුක කියනක නෑ. දැන් අපි කියන්නේ නිවන අජර අමර කියලා. නිවන් දැක්ක කෙනා ජරාවට යන්නේ නෑ, මහලු වෙන්නේ නෑ, මැරෙන්නේ නෑ කියලා. රහත් වෙනකොටම මරණය ඉක්මවල තියෙන්නේ. රහතන් වහන්සේගේ මරණය කියන්නේ කායික මරණයක් මිසක් ඒ මරණ දුක නෑ. කය ලෙඩ වෙන්න පුළුවන්. ඒ කායික ලෙඩ වුණාට ඒක මනසින් ලෙඩ වෙන්නේ නෑ. ශරීරය මහලු වෙනවා. නමුත් ඒ මනසින් මහලු බව දුක විඳින්නේ නෑ. එතකොට මේ කියන්නේ මොකද්ද? හැම දුකක්ම ලෝකේ දුක හැම දිනකටම බලා ගන්න පුළුවන්. ලෙඩවීම මහලු වීම කියන එක. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් දුක සත්‍ය කියන ඊට වඩා ගැඹුරු එකක්. දුක සත්‍ය තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අනාවරණය කළා, ලෝකෙට දේශනා කරන්නේ. එතකොට දුක සත්‍ය කියලා කියන්නේ පළමුවෙන් ලැබෙන ස්කන්ධ පංචකය. පළමුවෙන් ලැබෙන අත්දැකීම අතීත කර්ම විදියට ලැබෙන අත්දැකීමටයි ස්කන්ධ පංචකය කියලා කියන්නේ. මෙන්න මේකට තමයි හේත පබාසරයි කියලා කියන්නේ. ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං කියන්නේ අඥාන චර්යාවෙන් පංචස්කන්ධය හටගන්න එක. මුලින්ම හිත ප්‍රබාසය කියන්නේ මොකද්ද? අර මුලින්ම ලැබෙන අත්දැකීමේ තියෙන ස්කන්ධ පංචකයේ විඥානය පිරිසිදුයි. ඒක දුකක්වත් සැපක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක අතීත කර්මයට ලැබෙන අත්දැකීමක් විපාකයක් විදියට. ඒ ස්කන්ධ පංචකයේ මේක මුලින්ම අත්දැකීම ලැබෙනවා. ලැබිච්ච ගමන් මේ ඊළඟ මොහොතේ මේක බාහිර තියෙන දෙයක් කියලා බාහිරට හිත නැඹුරු වෙනවා. නැඹුරු වෙච්ච ගම මාඥාන චර්යාව ඊට පස්සේ ප්‍රපංච හටගෙන ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. දැන් මේ මොහොතේ උපේක්ෂා සාගත ඉන්න පුළුවන්. බාහිර දකින දේ බාහිර තියෙන දෙයක් මම දැක්කේ කියලා හිතුව ගමම මොකද වෙන්නේ? ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ තමන් කැමති නොවන විදිහට තියෙනකොට තමන් දුකටපත් වෙනවා. එතකොට මුලින් දේශනා කළා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං. කායික දුක චේතසික දුකක් දැන් තියෙනවා නම් අන්න ඒ දේ හැර දේ දුක සත්‍ය. ඊළඟ දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා. සාමාන්‍ය ලෝකයේ බලන විදිහට දුකකුත් වෙනවා, වාහනයකුත් වෙලා තියෙනවා, කාර්යයකුත් වෙලා තියෙනවා, කාර් එකක් හරි බස් එකක් හරි වෙලක් තියෙනවා. ඒ වගේම දුක සත්‍යංච, ඒක අර වාහනය කියන කැටගරියටත් අයිති වෙලක් තියෙනවා. හැම දුකක්ම දුක සත්‍යයට සම්බන්ධයි. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ දුකෙන් නිදහස් වෙලා රහතන් වහන්සේ ස්කන්ධ පංචකය පහළ වෙනකොට දැක ගන්නෝ නිරුද්ධ වන එකයි නිරුද්ධ නැහැ කියලා දකිනවා. නාම රූප දෙක යත් නාමච රූපංච අසේසං උපරුජ්ජති. උන්වහන්සේට ඉතුරු නැතුවම නිරුද්ධනාකාරය දකිනවා. අදත් අපට නිරුද්ධ වෙනවා. අදත් අපට නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වුණාට අපේ ලෝකෙට ඒක නිරුද්ධ වෙලා නැහැ. අපි ඒක අල්ලන් ඉන්නේ. ඒ දේවල් ටික ඔක්කොම තමයි රෑ හීනෙදි පේන්නේ. ඒ නිරුද්ධ වෙච්ච නැති එකේ සංකේතය තමයි රෑ සීනෙදි පේන්නේ. කොහොමද පේන්නේ? ශ්‍රී ලංකාවේ හිටියේ ඔබ ගෙදරක් පෙනෙයි, ඒ ගෙදර ඉස්සරහ පුටන් ගහක් පෙනෙයි, ආච්චිත් ඔන්න ඒ අතරේ නෝ හැරමිටියත් ගහගෙන ඉස්සරහ ආච්චි, මේ ඔක්කොම ටික පින්නතුනේ. කවුරුවත් ඒ ලෝකෙදි මැරිලා නැහැ. ඔක්කොම ෆයිල් ටික පොඩ්ඩක් නවල තියලා තියෙන ඕනෙලා ඕපන් කරන්න පුළුවන්. ඒ හීනවලදී කවුරුවත් මැරිලා නැහැ. පොඩි කාලේ ගෙදර හිටිය බල්ලත් මතක් වෙයි, අල්ලපු ගෙදර හිටිය රත්තිත් මතක් වෙයි, ගමේ ඉස්කෝලේ යාළුවෝ ටිකයි ඔක්කොම දැන් මේ හීනේදී ඉන්නවා. ඒ මොකද්ද? ඒ කියන්නේ අපි අර ඇසින් දැකපුව කණෙන් අහපුව අපි හිතුවේ නිරදුණා කියලා. නමුත් ඒ ඔක්කොම ෆයිල් යට ගහලා තියෙන ඩිලීට් වෙලා නැහැ. පොඩ්ඩක් ක්ලෝස් කරලා පොඩ්ඩක් පල්ලෙහාට දාලා තියෙනවා. ඕන ඉලාකයි ස්ක්‍රීන් එකට ගන්න පුළුවන්. ඒ මේ ලෝකේ දේවල් හීන දිපෙන්නේ මේ භෞතික මොළයට විතරක් සම්බන්ධට එක විතරයි සීන දිපෙන්නේ. හැබැයි පින්නතුනි මරණාසන තත්ත්වය කොහොමද? මරණාසන වේලාවේදී චුති චිත්තයට ආසන වෙනකොට මොකද තත්ත්වය? මේ භෞතික බ්‍රේන් එකේ මතකේ විතරක් නෙවෙයි සසර සියලූම දේවල් කල්ප ගණන් වලට ඔක්කොම ෆයිල්ස් ටික එක ලයින් එකකට තියලා ඔක්කොම ඕපන් වෙනවා. ඕපන් වෙලා තීරණය කරනවා ඊළඟට කොතැනද යන්නේ කියන එක. ඒ කිසිම දෙයක් අපට නිරුද්ධ වෙලා නැහැ. අශේෂං උපරිජ්ජති කියන මට්ටමට අපේ ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒ මතකේනවත් එකම අපි දන්නේ නැහැ මතකයට ආවද කියලා. අපි හිතන් ඉන්නේ ඇත්තටම ලෝකේ තියේ කියලා. ඊට අනුව ලෝකෙකට අපි යනවා. දැන් වුණත් පින්නතුනේ ඇත්තටම අපට රෑ සිහිනේද යන්න ඕනේ නැහැ. මරණාසන වෙලා වෙන්න ඕනේ නැහැ. දැන් මේ මොහොතේ පින්නතුනේ අපට වෙන්නේ ඒ සිද්ධාන්තයමයි. දැන් ඔබ මා ධ්‍යානයේ මේ බණ කියන හාමුදුරු දිහා මම බලාගෙන ඉන්නවා කියලා කියනවනේ නේ. දැන් මේ කියන බණ මේ කියද්දී මට ඇහෙනවා කියලා නේ. නමුත් පින්නතුනේ ඇත්තටම මොකද වෙන්නේ? ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට ඔබ ඉන්නේ ඔබ අතීතයේ ඉන්නේ. නිරුද්ධ වෙච්ච අතීතයේ ඉන්නේ. නමුත් ඔබ හිතන්නේ වර්තමානයේ ඉන්නේ කියලා. ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට මම කියන දහම් පදයක් ඔබ තේරුම් ගන්නකොට මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ස්කන්ධ පංචකය. ඊට පස්සේ පංචමස් ස්කන්ධයක් විදිහට ගන්න අත්දැකීමේදී තමයි මේ හාමුදුරු කෙනෙක් මේ බණක් මේ වීදුරුවක් ආදී වශයෙන් අපි බලන්නේ. දැනුත් වෙන්නේ ඒකමයි. දැනුත් වෙන්නේ ඒක විතරක් නෙවෙයි පින්නතුන අපේ ජීවිත කාලෙම කරන්නේත් ඕකම. දැන් සරල උදාහරණයක් ගන්න වාහනයක යද්දී වාහනේ drive කරනකොට ඔබ වාහනේ අඩි 50ක් 100ක් ඉස්සරහා බලාගෙන ඉන්නේ. හැබැයි වාහනේ ටයර්ස් ටික කොහෙද තියෙන්නේ? ටයර් ටික මෙහෙ තියෙන්නේ. වාහනේ රෝද හතර මෙතන තියෙන්නේ ඔබ ඉස්සරහා බලන් ඉන්නේ. ඔබ නිතරම ඉන්නේ පසුකොල්ල ගිහිපු එක අතීත අත්දැකීම් ඉන්නේ. කලින් බලපු එක අත්දැකීම් ඉඳගෙන තමයි drive කර කර යන්නේ. ඔබ පඩිපැලක් නගිනකොට කොහොමද? ඔබ කකුල් දෙක දිහා බලන් පඩිපැල ගොඩ වෙන්නේ. ඔබ රෑට ටෝච් එකක් ගහනකොට කකුල් දෙකට ටෝච් එක ගහන්නේ. ටෝච් එක නිතරම ඉස්සරහට ගහන්නේ. නමුත් ඉන්නේ කොහෙද? ඉන්නේ මේ පසුකොල්ල ගිහිපු තැනක තමයි මේ ඉන්නේ. පින්නතුනි අපි සමස්ත ජීවිතේම මේක අපි නිතරම ඉන්නේ අර අතීත අත්දැකීම් ඉන්නවා කියන්නේ මොකක්ද ඇත්තෙන්ම? මේ වර්තමාන ස්කන්ධ පංචකයේ සමුදේවය ස්කන්ධ පංචකයේ දකින්න අපි දක්ෂ නැහැ කියලා මේ කියන්නේ. ඒ මුලින්ම ලබන අත්දැකීම පින්නතුනි දරුවෙක්වත් බණක්වත් කුරුල්ලෙක්වත් ඇඳුමක්වත් නැහැ. ඒ මුල්ම අත්දැකීම වර්ණ රූපය, ශබ්ද රූපය, රස රූපය ආදී ඒ ප්‍රාථමික අත්දැකීම විතරයි තියෙන්නේ. ඒ අත්දැකීම අපි දන්නේ නැතිකම නිසා අපි ඊට පස්සේ ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒක සීස් වල ගියාට පස්සේ අපේ අත්දැකීම අතීත අත්දැකීම් වලට සම්බන්ධ කරගෙන බලන අඥාන චර්යාවෙන් බලන අත්දැකීම තුල තමයි දැන් මේ අපි ඉන්නේ. අන්නේ අඥාන චර්යාවෙන් බලන තරමට අපේ ජීවිතේ අපි විඳින දුක ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. උදාහරණයකින් මොකද උදාහරණය? එක්තරා හරකෙක් ඉන්නවා. ඒ හරක පන පිටින් හරකව හැම ගහනවා. හරක මරන්නේ නැහැ. හරක උපමාවක් තියෙන්නේ, දුක් වෙන්න එපා. හරක පන පිටින් හැම ගහනවා, හැම ගහන හරකව අතාරිනවා. අතාරියට පස්සේ සතට මොකද වෙන්නේ? ඒ සතාව සත්තුන්ගෙන් පිරලපත් වෙනවා. බිම ලැග්ගොත් මේ වැලි ගෑවිල තීරෙනවා. වතුරට බැස්සොත් වතුරේ ඉන්න මාළු කනවා. හැම තැනදීම කපුට කොටනවා. මහා දුකකින් ඉන්නේ. අපිත් අන්නේ වගේ මේ ස්පර්ශය ගැන බුදුහනොද කියන සම්පස්සේ ගැන මේ අස්කන්නා සාදී ඉන්ද්‍රිය වලින් යමක් ස්පර්ශ වෙන වෙලාවේදී අපි සිහියෙන් නොනින්න හිටියොත් අපේ සතුටෙන් ඉන්නවා කියලා අපි හිතන්නේ නේ. සතුටක් ලැබෙනවා තමයි. නමුත් වෙනතනේ සතුටට වඩා ඒක ලොකු දුකක් අපි ස්පර්ශ කරමින් ඉන්නේ. ඒක ටිකක් හරි අපට දැනෙන ගන්න පිනතුනි හිත සමාධිමත් වෙනකොට. හිත තැම්පත් වෙලා සමත භාවනාවකින් හිත තැම්පත් කරගෙන ධානාංග මට්ටමට හිත තැම්පත් වෙනකොට තමන්ට තේරෙන්න ගන්නවා තමන් කොච්චර දුක් ටිකක්ද මෙතෙක් කල් විඳේ කියලා. දකින දකින කෙනත් එක කතා කර කර හවලා මෙහෙමයි මෙහෙමයි කිය කිය ඒ අතීත අත්දැකීම් වලට ගිහිල්ලා විඳ මානසික පීඩාව තමන්ට තේරෙන්න ගන්නවා. තමන් ටිකක් හරි අඩමු වශයෙන් මෛත්‍රී භාවනාව පාවිච්චි කළවත් තමන්ට හිත තැම්පත් කරගෙන හිත සමාධිමත් කරගෙන හිතේ කාර්මුණට ගන්න පුළුවන් මොනවද තමන් මේ රූපය ඉක්මවල යන මානසිකත්වයකට යනවා. අද සම්පූර්ණයෙන්ම අපි ඉන්නේ මේ රූපය මත යකෙලින්නේ. අපිට කිසිම දෙයක් හිතන්න බෑ රූපයක් නොමැතිව. රෝස මලක් කිව්ව ගමන්ම රෝස මල නිර්මාණය වෙනවා. පිච්ච මලක සුවඳක් ආපු ගමන්ම පිච්ච මල මතක් වෙනවා. ඇම්බුලන්ස් එක හරි ෆයර් එක හරි හෝන් එකක් ගහගෙන වාහනය ගිය ගමන් ඔබේ හිතේ එනෝ නේද වාහනේ. බල්ලෙක් බුරන සද්දයක් ඇහුනොත් බල්ලෙක් නිර්මාණය වෙනවනේ. පූසේ කන රහදක් ඇහුනොත් ඔන්න පූස මතක් වෙනවා. දැන් පූසෙන් නෙවෙයි අල්ලපු ගෙදර ළමයේ පූසේ ගෙදර හඬනවා දැන්. ඔබට අර සද්ද ඇහෙච්චම පූස මතක් වෙනවා. පින්නතුනේ සම්පූර්ණ වෙන්නේ මොකද්ද? සම්පූර්ණ වෙන්නේ අර මුලින් ලැබෙන සද්දය හෝ වර්ණය අපි අතීත අත්දැකීමත් එක්ක කම්පයා කළා අපි හැම මොහොතෙම රූපයක් නිර්මාණය කරනවා. බුදුදහමෙන් කරන්නේ මොකද්ද? බුදුදහමෙන් මේ සිත කය දෙකට කියන්නේ නාම රූප කියලා. මෙන්න මේ නාම රූප දෙක දෙපැත්තට විදියට බලන්න හුරු කරනවා. නාමයේ නාමයේ තැනම නිරුද්ධ වෙන විදිය, රූපයේ රූපයේ තැනම නිරුද්ධ වෙන විදිය දැනගත්තොත්, ඒ දෙක එකට ගැට ගහන්නේ නැහැ අපි. දැන් අපි කරන්නේ නිතරම දෙක මේකට ගැට ගහනවා. දැන් රූපයක් වර්ණ මාත්‍රයෙන් පේනකොටම මේ මගේ දුව කියලා, දුවගේ අතීත අත්දැකීම් ටික ඔක්කොම අරකට ගැට ගහලා මේ තියෙන්නේ. ඇත්තෙම මේ දෙකකට සම්බන්ධ නැහැ. ඔබ මේ දුවයි කියන මේක සම්බන්ධ කරන්නේ ඔබේ මනසින් ගන්න අවිද්‍යාවෙන්. ඇත්තටම මේ වෙලාවේ ඔබ දකින්නේ දුවගේ පින්තූරයක් නම් මොකද වෙන්නේ? ඔබ මේ මගේ දුවයි කියලා අත්දැකීම් ටික ඔක්කොම ගන්නවනේ. ඒ වෙලාවේම දුව මේ පැත්තෙත් ඉන්නවා. එතකොට ඇත්තටම මේ ගුණ ටිකට සම්බන්ධ මේ පින්තූරේ නේ දුවද? මේ දුවද? එක්කෙනෙක්වත් නෙවෙයි ඇත්තෙම. තමන්ම මානසින් ගොඩනගාගත්ත මේ ටික තමයි මේ තමන්ගේ කියලා අල්ලගෙන. තමන්ගේ අම්මා ගන්න. අම්මගේ ඇත්තෙම අම්මගේ පින්තූරයක් පේන්නත් පුළුවන් ඔබට. අම්මා කියපු එකක් රෙකෝඩ් කරලා ඒක ඇහෙන්නත් පුළුවන්. අම්මට හොඳට සමීප අම්මගේ සුවඳක් දැනෙන්නත් පුළුවන්. අම්මගේ වීඩියෝවක් පේන්නත් පුළුවන්. අම්මා මෙතන වාඩි වෙලින්නත් පුළුවන්. මේ ඔක්කොම ටික එකට තියෙන එකම මොහොතක අම්මගේ ඔඩියෝ ෆයිල් එකකුත් ඇහෙනවා. අම්මගේ වීඩියෝ එකක් බලන්න පුළුවන්. අම්මගේ චීතර හෙද්දේ අම්මගේ ඇඳුමේ සුවඳකුත් එනවා. අම්මා ස්පර්ශ කරමිනුත් ඉන්නවා. එතනමත් ඉන්නවා. මේ ඔක්කොම ටික එක තැන කීපයක තියෙනවා. ඇත්තෙම නියමම කොහෙද ඉන්නේ? නියම අම්මා කියලා කියන්නේ ඇත්තෙම පිනුතින් අර ටික උපයෝගී කරගෙන තමන්ගේ අතීත චේතනා ටිකට හදාගත්තු ටිකක් තමයි මේ අම්මා කියලා ගන්න ඇත්තටම. පිනුතුනි එහෙනම් මේ ඇත්තරම තියෙන ලෝකෙද මේ අපි? ඇත්තරම තියෙන ලෝකයක් නෙවෙයි පිනුතුනි. සම්පූර්ණ මේ ලෝකය කියන්නේ අපි නිර්මාණය කරගත්තු ලෝකයක් මේ. එතකොට මෙන්න මේ අපි නිර්මාණය කරගත්තු අවිද්‍යාසහගත ලෝකය නිරුද්ධ වෙන ආකාරයේ බලන ලක්ෂණය තමයි අරිය සත්‍යාන දස්සනන්. මේ ආර්ය සත්‍ය දැකීම මංගල කාරණයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ දුක හටගන්නේ මෙන්න මෙහෙම නිසා කියලා දැනගත්තොත්, දැනගත්තු තරමට යා දන්නව දුකට හේතුව මොකද්ද කියලා. කතමංචාවසෝ දුක සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවික ආනන්දි රාගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දම් දුක සමුදයං අරිය සත්‍යං. ඒ තැන් වලට තමන්ගේ තාසාවෙන් බැඳෙන ගතිය තමයි දුකට හේතුව කියලා කියන්නේ. ඒතර දුකට හේතුව ඇති උනේ ඇයි? දුකට හේතුව ඇති උනේ අරි ස්කන්ධ පංචකය දන්නේ නැති නිසා. ඒ මුලින්ම ඇති වෙච්ච ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වුණා කියලා දකින්නේ නැති අපි නිරුද්ධ වෙච්ච එකේ තුල ඉඳගෙන හිතාගෙන ඉන්නවා මේක මේ වගේ දෙයක් ලෝකේ තියේ කියලා. දුක නිරෝධ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? යෝතස්සායේ වාසයේ සිවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං චාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. අන්න ඒ දුකට හේතු වන තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීම තමයි දුක නිරෝධය කියලා කියන්නේ. කතමං චාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං. පටිපදාරිය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? අය මේ වරිය වටංගිකෝ මග්ගෝ සියයතේ දං සම්මාදිට්ඨිය ආදි වශයෙන් කියන මේ සම්මාදිට්ඨිය පෙරමුණේ යන මෙන්න මේ අංග 8 කින් යුක්ත සත්‍යයටයි දුක නිරෝධ කරන මාවත කියලා කියන්නේ. පින්නතුනි, මෙතෙන් දින ප්‍රධානම දේ තමයි දුකට හේතුව තෘෂ්ණාව කියලා කිව්වට සාමාන්‍යයෙන් අපි හිතන්නේ බාහිර දේට තියෙන ආසාවයි කියලා. නමුත් පින්නතුනි, ඇත්තටම බාහිර දේට තියෙන ආසාව නෙවෙයි. අපේ තියෙන අභ්‍යන්තර දේට තියෙන ආසාවෙන් තමයි බාහිර දෙයක් ගැන කැලිලා තියෙන්නේ. ආසාව තියෙන්නේ නන්දි රාග විදියට තමන්ගේ ජීවිතයේ ජීවත් කරවන්න තියෙන ආසාව. නමුත් අපි කියන්නේ මම දරුවට ආදරේ, අම්මට ආදරේ, තාත්තට ආදරේ, සමාජයට ආදරේ කියලා මේ කියන්නේ. එහෙම පරමාර්ථ වශයෙන් බලන්න ඇතින්න පුළුවන්. නමුත් සාමාන්‍ය ලක්ෂණය තමයි තමන්ගේ අභ්‍යන්තරයට කැමති නිසා තමයි ඒ කැමති දෙයට ආසා කරනවා. ඒ කැමැත්තට විරුද්ධ දෙයක් ආවොත් ඒකට ද්වේෂ කරනවා. දුකට හේතුව බාහිර දෙයක් නම් දුකට හේතුව බාහිර දෙයක් නම් දුකට හේතු දෙකක් කියන්න වෙනවා. ලෝභය විතරක් කියලා බෑ, ද්වේෂයත් කියන්න ඕනේ. ගැටීමක් කියන්න ඕනේ. දුකට හේතුව තෘෂ්ණාව විතරයි කියලා තියෙනවා. ඇයි ඒකට හේතුව? මෙතෙන්ද තෘෂ්ණාව තියෙනකොට මේකට එකඟ දේවල්ට ආසා කරනවා, මේකට එකඟ නැති වෙන ඒවාට ගැටෙනවා. ඒකත් එක හේතුවයි තියෙන්නේ. මේකටත් හේතුව මොකද්ද? දුකට හේතුව තෘෂ්ණාව වුණාට තෘෂ්ණාව නැති කරන්න බෑ. දැන් මෙතන සම්පූර්ණයෙන්ම අන්ධකාරය නම් තියෙන්නේ, අන්ධකාරය දුරු කරන්න කියලා අපි කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා මෙතන තියෙන කරුවල ටික මෙහෙම ගන්නවා මෙහෙම ගන්නවා කියලා එහෙම අයින් කරන්න බෑ. නමුත් අපි කියන්නේ මේ කරුවල අයින් කරන්න කියලා, අන්ධකාරය නැති කරන්න කියලා අපි කියන්නේ. කියනකොට එහෙම තමයි කියන්නේ, දුක නැති කරන්න, තෘෂ්ණාව නැති කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි වඩන ප්‍රතිපදාවේදී මොකද්ද කියන්නේ? ප්‍රතිපදාවේදී සම්මාදිට්ඨිය, ප්‍රඥාව වඩන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් අඳුරයින් කරන්න කියලා කිව්වට කරන්න යනකොට මොකද කරන්න ඕන? ලයිට් එක දාන්න ගැට ගන්න ඕන. ලයිට් එක දානකොට අන්ධකාරය දුරු වෙනවා. අන්නේ වගේ තමයි තෘෂ්ණාව දුරු කරන්න කියලා ප්‍රඥාවයි දල්වන තියෙන්නේ. ඒ සඳහා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ස්කන්ධ පංචකේහි සමුදය, වය, අස්සාද, ආදීනව නිස්සරණ බලන්න කියලා. මේ රූපේ ආසාදයක් තියෙනවා, ඒකේ ආදීනමක් තියෙනවා, නිස්සරණයකුත් තියෙනවා, හට ගැනීමකුත් තියෙනවා, නිරුද්ධියමක් තියෙනවා. හැම මොහොතෙම අපේ ජීවිතය කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයන් බලන අවස්ථාව, කනෙන් ශබ්දයක් අහන අවස්ථාව, නාසයෙන් ගඳ සුවඳක් විඳින අවස්ථාව, මේ ආදී මොන ආයතනයෙන් අත්දැකීමක් ගත්තත් ඇත්තටම මොකද්ද වෙන්නේ? අපේ ජීවිතය කියන්නේ මේ වර්තමාන මොහොතේ සිටවිල්ලක් විතරයි. ඒ සිටවිල්ල කියන්නේ මොකද්ද? මේ රූප ආදී ස්කන්ධ පංචකය පෙර පසු නොවී හටගත්තා. හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හැම මොහොතේම ස්කන්ධ පංචකය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ වෙන් කරන්න බෑ. මේ පහම එකට හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. තමන් ගෙදර ගැන හිතුවත්, දුව ගැන හිතුවත්, පුතා ගැන හිතුවත්, වාහනය ගැන හිතුවත්, රැකියාව ගැන හිතුවත්, කොණ්ඩ කට්ට ගැන හිතුවත්, කෑම ගැන හිතුවත්, සිරෙපු දෙක ගැන හිතුවත්, කවුරු හරි බැනපු එකක් ගැන හිතුවත්, පොඩි කාලේ ඉස්කෝලේ ගිය එක, ඒ මොකක් හිතුවත්, මොකක් බැලුවත්, මොකක් ඇහුවත්, මොකක් රස විඳත් පිනතුනි, ඒ හැම මොහොතෙම මොකද වෙන්නේ? මේ ස්කන්ධ පංචකයක් හටගත්තා. හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින දකින මොකද වෙන්නේ පිනතුනි? දකින දකින අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ මොකද්ද? ඒ අර මුල් අත්දැකීම තුල අතීතයට ගිහිල්ලා ඒ තුල ජීවත් වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නෑ. මේක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනෙක් මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා වර්තමානයේ ජීවත් වෙන්නේ කියලානේ. ඒක මනෝවෛද්‍ය විශේෂඥවරු ඒක ටෙක්නික් එකක් විදිහට කියන්නේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට. ඒක බුදුදහමේ කියන එක නෙවෙයි. බුදුදහමේ කියන විදිහට මයින්ඩ්ෆුල්නස් එක වැඩි වෙනකොට මෙමරි එක වැඩි වෙනවා. මෙමරි අඩු වෙන්නේ නෑ. මතකයේ නෙවෙයි ගැටලුව. මතකයේ නෙවෙයි ගැටලුව. ගැටලුව මොකද්ද? අතීතය යමක් සිහි කරනකොටම ඒ රූප ටික නිර්මාණය කරලා ඒ අත්දැකීම තුළ අවිද්‍යාවෙන් ජීවත් වීමයි දුකට හේතුව. ධර්මයේ සති සම්පජාණය දිනු කරනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ අතීතයේට දුවන ගතිය අඩු කරලා වර්තමානයේ මහට ගැනීම නිරුද්ධ වීම දකින්නට අපේ මනස ටිකෙන් ටික හුරු කරනවා. මෙහෙම හුරු කරන්න මොකද්ද පිනුතුනි වෙන්නේ? මේකේ ප්‍රධාන මාවත ඊටාම කෙටියෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමත විදර්ශනා කියලා. එක පැත්තකින් හිත සමත අරමුණක ටිකෙන් ටික යොදවන කාලය වැඩි කරන්නට ඕන. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට ඒ සමාධිමත් වෙච්ච හිතින් මේ ස්කන්ධ පංචකයේ සමුදිවය බලන්නට ඕන. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, නාම රූප වශයෙන්, ඒ වගේම පටිසම්පාද වශයෙන් කුමන හෝ න්‍යායකින් Tamanට කැමති විදියකට ආයතන විදියට බලන්න පුළුවන්. අසනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. නැත්තම් අවිද්‍යාව අනිත්‍යයි ආදී වශයෙන් පරිසම්පාදේ කාරණා බලන්න පුළුවන්. නාමයේ රූපයේ විදියට බලන්න පුළුවන්. නාම රූප විඤ්ඤාණ කියලා විදියට බලන්න පුළුවන්. මේ මොකක් බැලුවත් මේ බලන හැම දෙයකම අත්දැකීම මොකද්ද? අහොත්වා සම්බුතං හොත්වාන භවිස්සති. ඒ කියන්නේ පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණා. මේ ඇසට රූපයක් දැක්කනා වර්ණ රූපය එතනම හටගෙන එතනම නිරුද්ධුණා පොඩ්ඩක්වත් ඉතුරුනේ නැහැ. මේ ශබ්දය ඇහුවනම් එතනම නිරුද්ධුණා. ඊට පස්සේ ගන්නෙ මොකද්ද? නිරුද්ධ වෙච්ච ශබ්ද රූපේ පිළිබඳව සංඥා වේදනා විදියට ඇති වෙන සිතුවිලි දෙක මන ආයතනයෙන් සිහි කරලා ඊළඟට හඳුනා ගන්නවා මේක ඇඟිල්ලක සද්දයක්, මේක බුදු පිළිමයක්, මේක ධර්ම දේශනාවක්, මේක වාහනේ කඩක් කියලා ගන්නේ අර නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා වේදනා දෙකක් විදියට ගන්නවා මන ආයතනයෙන්. ඊට පස්සේ මනෝවිඥාණයෙන් තමයි හඳුනන්නේ. මනෝවිඥාණයෙන් හඳුනා ගන්නකොට අර මුල් එක එතනම නිරුද්ධ වෙන අවසන්. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අපි තාම අර වාහනේ ඉස්සරහා බලාගෙන වාහනේ මෙතන ඉන්නවා වගේ, නැත්තම් ෆ්ලෑෂ් ලයිට් එක ඉස්සරහට ගහගෙන මෙතන හිටගෙන ඉන්නවා වගේ, අපි දැන් බලන ඉස්සරහා බලාගෙන හිටියට අපි නිතරම ජීවත් වෙන මේ අතීත අත්දැකීමක. මෙන්න මේ අතීත අත්දැකීම තුළ ජීවත් වීම නිසා තමයි දුක හටගන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරේ මෙන්න මේකට දැනුමැති කරගෙන හැකිතාක් සතිමත් වෙන බලන්න. දුක නිදහස් වීමේ මාර්ගයේ විදියට කෙටියෙන් දක්වන්නේ සතර සතිපට්ඨානය. හැම මොහොතෙම සිහියෙන් නුවණින් වාසය කිරීම. දැනුම විතරක් තිබෙල බෑ. දැනුම තියෙන වගේම අනිත් පැත්තෙන් නුවණ තියෙනත් ඕන. සතිමත් බව තියෙනත් ඕන. ඒ සතිමත් බව සහ නුවණ දෙකට පැහැදිලි දැනුමක් තියෙනත් ඕන. ඒ සුතමේ ඥාණයෙන් අහලා දැනගත්තු දේ චින්තාමේ ඥාණයෙන් නිතර නිතරම හිතන්නට ඕන. භාවනාමේ ඥාණයෙන් සමත විදර්ශනා විදියට අපි ටිකෙන් ටික හිත දියුණු වෙන විදිහේ මාවතක වාසය කරන්නත් ඕන. මෙන්න මෙහෙම යම් කෙනෙක් හිටියොත් ඔහුට ඉහෙළම ආනිසංසයත් ලැබෙන මොකද්ද? පොට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තමං. පෙරලෙන ලෝකයේ නිතරම ක්‍රිය සකලස පෙරලෙන ලෝකයේහි ලාභලාභ යසායස ප්‍රසංසානින්දා සැප දුක් කියන මෙන්න මේ අටලෝ දහම් අභියස ඔහෝ චිත්තං යස්සන කම්පති හිත කම්පා වෙන්නේ, අශෝකං සෝක කරන්නේ, විරජං කිසිම විදිය රාගයක් නැහැ, ඛේමං යාශේමයට සැනසීමට නිවීමට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි බුදුදහමෙහි ඉහළම මංගල කාරණේ විදිහට සඳහන් කරන්නේ. ඒ නිසා ආසේවනාච බාලානං කියන තැනින් පටන් අරගෙන දාන ආදී තින් දහම් පුරමින් සුදුසු කල්ලි බණ අසමින් ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රමණයන් වහන්සේලා දැසින් දකිමින් මේ යන ආධ්‍යාත්මික ගමන පිනතුනි ජීවිතේ සියල්ලක්ම නැති වුණාත් ඔහුට නැති වෙන දෙයක් නැහැ. ඔහු නැතිවීම බලාපොරොත්තු වෙන කෙනෙක්. නැතිවීම කියන්නේ මොකද්ද? සමුදේවය හැම වෙලාවෙම අත්දැකීම හට ගන්නවා. හටගත්තු එක නැති වෙන බහු දකිනවා. ඔහු ඊළඟට ප්‍රැක්ටිස් කරන්න රිෆ්ලෙක්ට් කරන්න බලාගෙන ඉන්නේ. ඔහුට නැති වෙන එක නෙවෙයි පුදුමේ, නැති වෙන්න තියෙන එක ඉතුරු නොවෙන තැන පුදුමේ. දරුවෙක් වුණත් ගයක් වුණත් ඒ කියන්නේ සිටිවිල්ලක්. ඒ සිටිවිල්ල අඛණ්ඩව එකට තිබුණොත් තමයි ඔහු පුදුම වෙන්නේ. ඒ සිටිවිල්ල නිරුද්ධ වුණාට ඔහුට පුදුමයක් නැහැ. මොකද ඔහු අනිත්‍යතාවය ඔහු ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්, අනිත්‍යතාවය ප්‍රැක්ටිස් කරන කෙනෙක්, අනිත්‍යතාවය වඩන කෙනෙක්, අනිත්‍යතාවය නිතර බලමින් ඉන කෙනෙක්. යම්කිසි ඥාතිවරයෙක්ගේ මරණය කියන්නේ හිතන්නේ මේ ෆිසිකල් ඩෙත් එක කියලා. කායික මරණය නෙවෙයි. කෙනෙක්ගේ මරණය කියන්නේ මොකද්ද? ඒ කෙනා තමන්ගේ හිතට නොනැගෙන අවස්ථාව. තමන්ට යම්කිසි කෙනෙක් සිහිපත් වෙනවා නම් ඒ කෙනා මැරිලා නැහැ. තාම ඉන්නවා. තමන්ගේ අම්මා මතක් කරනකොට අම්මා ජීවත් වෙනවනේ. අම්මා තමන් එක ඉන්නවා වගේනේ. ඇත්තටම මිය ගිහිල්ලා නැහැ එයා. ඒකම තමයි පේනොත් නැවිතයන් අන්තිම මොහොතේ අම්මා මතක් කරගෙන අම්මා මිය ගිහිල්ලා හිටියත් අම්මගේ ලෝකෙටම යන්නේ අපි ඒකයි. කර්ම රූපගතවත් වෙන තැනක ආත්මව ගානක්ම එකම අම්මත් එක මේ ඉන්නේ. එකම තාත්තත් එක මේ යන්නේ. රවුම් ගහලා ආයෙ එකතු වෙන ඔක්කොම කට්ටිය. මරණාසන්න මොහොතේ මේ ඔක්කොම ටික පේනොත් ෆයිල්ස් ටික ඕපන් වෙලා තාම ඉන්න සෙට් එකක් විදිහට ඇති වෙන අවිද්‍යාවෙන් අරගෙන මේ යන ගමනක් මේ තියෙන්නේ. නමුත් අපට ලොකු අවශ්‍යයක් කියලා අපි පින්දහම් කරමින් ආපු නිසා අපට සුගතියදී යෑම දෙන්නේ කම්බල තියෙනවා. හැබැයි අවසනාව අපේ කර්මය දුර්වල වුණොත් අපි ඒ අය මොන ගහන පල්ලි හැදි එක. පින්නතුනේ මෙන්න මේ වගේ උතුම් දහමක් අපට ලැබී ආස්ථාව මංගල සූත්‍රයේ පින්නතුනේ ඊටාම සරල කාරණා වලින් පටන් අරගෙන ඊටාම ගැඹුරු උපරිම ඉහළම මංගල කරුණ දක්වාම අපට යන්න මාවත පෙන්වන දහමක්. මේ පින්නතුන් හුඟක් වාසනාවන්තයි. මේ උතුම් සූත්‍රය අසා දැනගෙන තමන්ගේ ජීවිතයේ සැබෑ මංගල කාරණයක් කරගන්න බලමු. එදාට අපි පින්නතුනි අපේ මරණයත් එදාට මංගල කාරණයක් බවට පත් වෙනවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva aniruddanti තේසං වූප සමෝසුකෝ. රහත් භාවය කියන්නේ සෝපරිශේෂ නිර්වාණ ධාතුව ස්කන්ධ පංචකයේ සහිතව නිවන් දකින පළවෙනි අවස්ථාව සෝපතිසේස නිර්වාණ ධාතුව. උපදි සහිත ස්කන්ධ පංචකයේ තවදුරටත් තියෙනවා. හැබැයි අනුපදිසේස නිර්වාණ ධාතුව කියලා කියන්නේ මොකද්ද? ඒ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා පහනක් නිවී ගියාසේ මේ ලෝකයෙන් සමු ගන්න අවස්ථාව, ජරා මරණ ආදී සියලු දුක්වල සමු දෙන අවස්ථාව. අන්න ඒක මේ උතුම් මංගල කරුණ මාලාවේහි උතුම්ම මංගල කාරණයක් බවට පත් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් එහෙම කටයුතු කරන්න අපි උත්සාහයෙන්, වීරියෙන්, අනිත්‍යයට උදව්පකාර කරමින්, දාන ආදී කුසල් දහම් පුණ්‍ය ධර්ම කරමින් අපි මේ ගමන දිනෙන් දින ඉදිරියට යමු. ඒ සඳහා අපි කරන මේ සියලු පුණ්‍ය ධර්මයන් අපට නිරෝගී භාවයේ දිගාසිරි සම්පත්තියේ පිණිස හේතු වේවා. මේ උතුම් සද්ධර්මයේ බලයෙන් අප හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුන් අසා දැනගන්න හැම කරුණ තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් ප්‍රභාසරය කියලා කියන්නේ අපි කියවන මුලින් ස්කන්ධ පංචකේ අතීත අධ්‍යක්ෂක විදිහට මුලින් ලැබෙන එක. ඒ නැත්නම් අපිට ඒ තුල ඉන්න බෑ. අපි ඒක පස්සේ සිහිපත් කිරීමක් තියෙන්නේ. ඒ මුලින්ම වර්ණ රූපයක් විදිහට ලැබෙන අවස්ථාව. ඒ කියන්නේ මුලින්ම දැන් මේ පින්තූරයක් බලනවා කියමු, දැන් මාධ්‍යහ බලනවා කියමු, බලනකොට මුලින්ම ලැබෙන්නේ මේ වර්ණ රූපේ විතරයි හම්බෙන්නේ. වර්ණයක් විතරයි ඇහැට එන්නේ. අඩුවන්නේ ත්‍රිමාණවත් නැහැ මේක. ඒ මුලින්ම ලැබෙන අත්දැකීමත් එක්ක ඒක එකක් නෙවෙයි, ඒක රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ පහක එකතුවකින් හටගන්නේ. ඒ පහම තමයි, ඒ පහම පිරිසිදු වෙලායි. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානේ. විඥානේ කියන්නේ හිත. ඒ පබස්සර මෙදම් බෙක්ක වේ චිත්තං කියන්නේ අන්නේ මුලින්ම තියෙන එක්ස්පීරියන්ස් එක. නමුත් ඒක වැඩි වෙලාවක් නැහැ. ඒක ඉක්මනට මෙතනම නිරුද්ධ වෙනවා. දැන් මේ ශබ්දේ වගේ ඊට පස්සේ අපි මේ ඇඟිලි දෙක ශබ්දයක් කියලා ගන්නෙ පළවෙනි එක නෙවෙයි ඇත්තෙම. ඊට පස්සේ ගන්නකොට ගන්නෙ අපි කෙලෙස් සහිතව ගන්නෙ. හොඳ දෙයක් නම් හොඳ හැටියට ගන්නෝ, නරක දෙයක් නම් නරක හැටියට ගන්නෝ. ඒ ගන්නකොට අපි ඒක අඥාන චර්යාවකට ගිහිල්ලා අපේ අනුවණින් ගන්න එක. අන්නේ අනුවණින් ගන්න එක තමයි දුක. ඒක ප්‍රබස්සර නැහැ. නමුත් බුදුහමර දේශනා කළේ නතේ කාමා යාන චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි රාගයන් නෙවෙයි කියලා. ලස්සන රූපයක් තිබුණා රාගය නෙවෙයික. ඒ දකින මුල් අවස්ථාවේ සරාගී භාවයක් නැහැ. නමුත් ඒකම තමන් කම්පයා කළා පස්සේ ඒවත් එක්ක ගන්නකොට තමයි රාගය හටගන්නේ. බාහිර රූපයකින් හටගන්නේ විඥානේ රාගයක් නැහැ. විඥානේ තමන් ඒක පස්සේ තමන්ගේ අවිද්‍යාවෙන් ගත්තට පස්සේ තමයි තමන්ගේ ප්‍රියාමනාප විදියට ඒ කෙලස් ටික ගන්න. හොඳයි වෙනතුනේ. විපාක විඥානය. ඒක තමයි ක්‍රියාසිත කියලා සාමාන්‍යයෙන් විස්තර කරන එක විවිධ විදිහේ නම් වලින් කියලා කියනවා. ඒක කුසලයක්වත් නෙවෙයි, ඒක අකුසලයක්වත් නෙවෙයි. ඒක අව්‍යාකෘත මට්ටමේ තියෙන. ඒක ප්‍රතිසංවිධානයේ ප්‍රතිසන්දියට සම්බන්ධ එකක්. ප්‍රසන්ත සම්බන්ධයත් එහෙම ප්‍රසන්දියත් එක්ක එන එකක්. ප්‍රසන්දිය කියන්නේ ඉපදිච්ච මුල් අවස්ථාවේ ඉඳලා ඒක ඇති වෙනව, නිරුද්ධ වෙනව යනවා. ඒක දිගට යන් අකණ්ඩව යන්නේ නැහැ. ප්‍රසන්දි විඥානය ගෙනත් දීපු දේ තමයි භවංග සිත විදියට ඒක තියෙනවා. ඒ වගේම භවංග සිතත් විටින් විට හට ගන්නව, නිරුද්ධ වෙනව. ප්‍රතිසන්දියෙන් ලබා දීපු ඔව් සද්ධා විරිය ආදී කරුණ වලට මේවට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඇයි කියලා අහනවා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන එක, ප්‍රධානයි කියන එක. ඒ කියන්නේ අපේ ධර්ම මාර්ගයේ මේ මාර්ගය ඉදිරියට යනකොට අපේ ජීවිතයේ අධිපතියන්, නායකයන් බවට පත් වෙන්නේ මේක. ශ්‍රද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව වලට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ කියන්නේ දැන් අපි කියමු සමහර කෙනෙක් නිතරම හිතන දෙයක් තියෙනවනේ. ඕනම කෙනෙක් ගත්තොත් එකෝ දේශපාලකයන් ගැන හිතනවා. නැත්තම් තව කෙනෙක් ඇතැම් විට ව්‍යාපාර කරන කෙනා ව්‍යාපාර ගැනම හිත හිතින කොයි වෙලේ. නැත්තම් වෛද්‍ය පරීක්ෂණ කරන කෙනා ඒ මතම හිත හිතින කෙනෙක් ඉන්නවා. ඕනම කෙනෙකුගේ ජීවිතේ වැඩිපුරම හිතන කාරණා දෙකක් තියෙනවා. එතකොට අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට මොකද වෙන්නේ? අපේ වැඩිපුරම හිතන කාරණා පහ මේ පහ බවට පත් වෙනවා. නිතරම බුදුහාර ගැන හිතෙන ශ්‍රද්ධාවත් කියන්නේ නිතරම වීරිය. අකුසල් තියෙන කුසල් නැති කරගන්න, අලුත් කුසල් දිනු කරගන්න තමයි හැම වෙලාවෙම වීරිය කරන්නේ. නිතරම සතිමත් භාවයෙන් ඉන්නවා. නිතරම හිත සමාධිමත් කරගන්නවා. නිතර සමුදේය බලනවා. එතකොට අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය යන්නේ මේ පහට. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කාරණා පහක් ධර්මෙ දැක්වෙනවා. ඒවට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒවට බල ධර්ම කියලා කියනවා. බොජ්ජංග විදියටත් ඒව තව දිනු වෙනවා. මාර්ගාංග විදියටත් දිනු වෙනවා. එතකොට මේ කාරණා වලින් කියන්නේ ඉන්ද්‍රිය මට්ටමේදී ලක්ෂණය තමයි ඒක ජීවිතයේ අධිපති බවට පත් වෙනවා. ඒක ජීවිතයේ ප්‍රමුඛත්වය බවට පත් වෙනවා. ඔව් අපි ඇත්තෙම කිව්වනේ ඒවලම අපි කතා කළා. ඇත්තෙම රාජ්‍ය සේවය කියන එක බුදුදහමෙන් අගය කළා තියෙනවා. රාජ්‍ය සේවය බුදුදහමේ දැහැමේ කර්මාන්තයක් විදිහට දක්වනවා. මේ හමුදාසීනේ. හමුදාසීවත් එහෙම තමයි. දැහැමි. දැහැම සේවය. හමුදා සේවය කියන්නේ මරණ කියලා නෙවෙයි කියන්නේ. සත්‍තිමත්ව ආරක්ෂක සංවිධාන තියෙන ඕන ලෝකෙකයි. රාජ පුරුෂ සේවය කියලා බුදුදහමේ වෙනම දැක්වෙනවා ඒක. ඒ කියන්නේ චක්‍රවර්ති රජ කෙනෙක් වුණත් තමන්ට ආරක්ෂාවට ඉන්නවා. තමන්ට ආරක්ෂාව කියන්නේ මුළු රටේම ආරක්ෂාවට. මොකද එහෙම නැති වුණොත්ින් විරුද්ධ බලවේග වෙන සම්පූර්ණ යටත් කරගන්නෝ ධාර්මික කෙනෙකුටවත් තියෙන බැරි මට්ටමට යනවා. දැන් ස්වාමීන් ඉස්සෙල්ලාම අපි රූපේ වශයෙන් දැන් මේ බුද්ධ ප්‍රතිමාව දකිමු. දැන් ඉතින් පස්සේ විදිහට කරන්නේ ඇත්තෙන්ම මොලේම බුද්ධ ප්‍රතිමාවක් දකින්නේ නැහැ. බුද්ධ ප්‍රතිමා කියලා ගන්න මුලින්ම පේන්නේ අපට වර්ණ මාත්‍රිය පේන්නේ. මුලින්ම වර්ණයක් පේනවා අපට. වර්ණයක් ඒ පෙනිච්ච වර්ණේ අපි කියමු දැන් මේ ශබ්දේ වගේ. දැන් මේ ශබ්දේ කියන එක මුලින්ම හඬක් විදියට විතරයි එන්නේ. ඊට පස්සේ තමන් බලනවා මේ වගේ හඬක් එන්නේ ඇඟිලි වලින්. මේ වගේ ගහන්නේ නැති. ඒ වගේ ටික තමන් පස්සේ දාගන්නේ. එතකොට තමයි මේ අසුර සනක් ගහන එක කියලා හිතෙන්නේ. එහෙම හිතනකොට අර මුල් එක නෑ ඇත්තෙම. මුලක නිරුද්ධ වෙලා ගිහිල්ලා. වර්ණය නිරුද්ධ වෙලා ගිහිල්ලා. නමුත් අපිට පේන්නේ සාමාන්‍ය වර්ණය තියේ කියලා. ඒක තමයි අවිද්‍යාවෙන් ගන්න එක. දැන් මෙතන මේ රතු පාට කියලා අපි බැලුවත් මේ රතු පාට කියලා හඳුනා ගන්න කොටත් ඇත්තෙම මුල් අත්දැකීම නිරුද්ධන අවසන්. රතු කියලා හඳුනා ගත්තත් ඇති. රතු කියලා එක පට්ටම් ගගෙන යනවා ඊට පස්සේ ප්‍රතිමාව කියලා යනවා ඊට පස්සේ තව කවුරුහරි මේකට පූජා කරා නම් ඒව යනවා ඒ කියන්නේ හිත ඉතාම වේගවත් මේක ඒ කියන්නේ දෙවණියගේ නතර වෙලා තියෙන්නේ නැත්නම් පිළිමේ කියලා ඊට පස්සේ ඊළඟට යනවා මේක මහවලයි පූජා කරේම කියලා ඊට පස්සේ මේක ආමේ ලෝහෙන් හදලා තියෙනවා මේක ඇත්තර හොඳමදි මේක මීට වඩා හදන්න තිබුණා තව තව යනවා මේක නිතරම මුලේක එතනම නැති වෙනවා ඇත්තෙම ඊළඟට නිතරම වැඩිපුරම අපේ හිත තියෙන්නේ මන ආයතනය ධර්ම ලම්භනය කියන්නේ ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන එක ඉතාම ශනිකයි. ඒකෙන් කරලා දෙන කාර්ය බොහොම සුළු වෙලාවකට සීමා වෙනවා. ඊට පස්සේ ඒකෙන් අල්ලලා දෙන මන ආයතනයට මන ආයතනයෙන් තමයි ධර්ම ආයතන ඉදිරියට දිගින් දිගටම සංස්කාර වෙන්නේ. ඒ කියන්නේ අපිට චක් ආයතනය තුල ජීවත් වෙන්න බෑ ඇත්තෙම. අපි නිතරම ජීවත් වෙන්නේ මන ආයතනයේ ධර්ම ආයතනයේ ජීවත් වෙන්නේ. අර මොලේකින් පොඩි දෙයක් දෙනවා අපිට නැත්තේ නෑ ආයතන දෙක තියෙනවා නැත්නම් අධ්‍යක්ෂකම ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අධ්‍යක්ෂකම ඉතාම සුළු මොහොතකින් තමයි කාර්යභාර ඉවර කළා මන ආයතනෙට බාර දෙනවා. මන ආයතන තමයි ඉතුරු ටික කරගෙන යන්නේ. දැනුත් ඇත්තෙම අපි ආයතන දෙකකින් ජීවත් වෙන්නේ. දැන් අර ළමයිගේ එක බලන්න පොඩක් ඒ ළමයි කියන්නේ ඇසෙන් රූප බලන්න බෑ කියලා. ඔව් කියන්නේ ඇසෙන් රූප බලන්න බෑ කනෙන් ශබ්ද අහන්න බෑ දිවෙන් රස විඳින්න බෑ කියලා කියනවනේ ළමයි. එයාට ඇත්තෙම යාට පුළුවන් මට්ටම යා විස්තර කරන්න. එයාට තාම ලොකුවට වචන නැහැ ඇත්තෙම. එයාට තියෙන වචන මට්ටමෙන් ප්‍රමාණෙන් දැන් දිව වෙනුවට යාගෙන කට කියලා. හම වෙනුවට යා කියන්නේ ඇඟ කියලා වගේ අර එයාට තේරෙන වචන වලින් කියන්නේ ඔය. ඔව් පොඩි ළමයට ඇත්තෙම පොඩි ළමයට උනත් ඇත්තෙම යම්කිසි මට්ටමකින් තාම ලෝකයක කැත දෙයක් කියලා නැහැ. හැබැයි ඒකෙන් හිතන්න එපා පොඩි ළමයි අර මුල අද්දැකීමේ ඉන්නේ කියලා ඈ. ඔව් එයාට ගාන නැත්ති අර සමාජෙන් තමයි උගන්වපු දේවල්ට උගන්වලා නැහැ ඒක. ඒ ටිකේ අඩුව තමයි තියෙන්නේ. ඒක සමාජයක ඒක නරක දෙයක් කියන්න පුළුවන්. ඒක සමාජයක නෑ පොඩි ළමයි වෙන්න ඕනේ අපි ලොකු ළමයි ගාමුක මේ වගේ ලොකු ළමයි ඉන්නෝනේ. දැන් අපි මොන දෝරියන් ගෙඩියක් කියලා. දැන් දෝරියන් වලට දැන් මෙතනත් ඇති කැමැති ඇත් ඇති අකමැති කට්ටියත් ඇති. දෝරියන් ගෙඩියත් බැලුවක් මෙතන ගෙනත් තියමුනවා සමහර කෙනෙකුට හරි මාසය දෝරියන් ගෙඩියේ මදුලක් ගන්න. සමහර කෙනෙකුට මේක අයින් කරනකම් මෙතන ඉන්න බෑ. කේන්ති යනවා දැන් මෙට. දැන් බලන්න එකම දේ දැන් ඒ සැප හෝ දුක කියන එක බාහිරින් නම් ආවේ අපි දෙන්නට මේක සමාන වෙන තිබ්බා. නමුත් එහෙම නැහැ. ඒ වෙන්නේ අපි අර පස්සේ ඉගෙනගත්තු ටිකත් එක වෙන්නේ. එතකොට ඒක වෙන්න මූලික අවස්ථාවේදී වෙන්නේ ඇත්තෙම මූලික අත්දැකීමේදී සුවඳක් වහන්නේ වෙනවා. හැබැයි ඒ සුවඳ කියන එක ඒකේ සුවඳේ මූලික අවස්ථාවට විතරක් සීමා වෙනවා. ඒ මූලික අවස්ථාවේ ටික සැපක්වත් දුකක්වත් වෙන්නේ නැහැ. ඒක උපේක්ෂා සාගතය කියලා කියන්නේ. අන්නේ උපේක්ෂා සාගත දේ එතනම නිරුද්ධනා කියලා දකින්න බැරි වීම නිසා තමයි අපට අපි පස්සේ මනසින් මේ ටික හදාගෙන අපි ඊට පස්සේ හිතනවා මේ දේ සැප හෝ දුක කියන මේකේ තියෙන්නේ කියලා. ඒතර මේ අවබෝධය ලැබුණට පස්සේ වෙන්නේ තමා දැනගන්නවා මේක තමන්ගේ පැත්තෙන් නිර්මාණය කර දෙයක් කියලා දකිනවා. බාහිරට දෝෂාරෝපණය කරන්න යන්නේ නැහැ. දැන් අපි නිතරම කියන්නේ දැන් දරුවෙකුට උනත් කියන්නේ මට කේන්ති ගස්සන්න එපා මාව කේන්ති ගස්සන්න එපා මගේ ලේ වතුර කරන්න එපා කියලා ඔහොම කියන්නේ නේ. මාව කේන්ති ගස්සන්න එපා මාව හිනස්සවන්න එපා එහෙම කියලා කියන්නේ නේ. දැන් අපි නිතරම හිතන්නේ මේ බාහිර දේ තමයි මේක කරන්නේ කියලා නේ. ඇත්තෙන් බාහිර දේ නෙමෙයි කරන්නේ ඒක. තමම තමයි කරගන්නේ මේක. ඒ දෙයක් තමයි පේනොතනේ ඇත්තෙම දැන් මේ අපි බණක් කියනවානේ. මේ බණක් කියන එකේ ඔඩියන්ස් එකක් හදාගන්නේ අපේම අවිද්‍යාවෙන් මේකයි. ඒ තරම ගැඹුරට යනවා මේක. සම්පූර්ණයෙන්ම ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා මේ හිතාගෙන අවිද්‍යාවෙන්. එතකොට පින්නතුනේ මේ වගේ දහමක් බුදු දහම තුළ ඉතින් අපිට කියනවා මේව නිතර නිතරම අපි අහන්න උත්සාහ කරමු. අහන තරමට තමයි අපේ මේ දැනුම ස්ථාවර වෙන්නේ. මොකද මේවා අපේ ජීවිතේ ටික කලයි අහලා තියෙන ඇත්තෙම. සසර ජීවිතේම අපි වැඩිපුර අහලා තියෙන ලස්සන රූප තියෙනවා, හොඳ දිව්‍ය ලෝක තියෙනවා. මේ වගේ දේවල් තමයි අපි අහලා තියෙන්නේ. අවිද්‍යාව මිශ්‍ර වෙච්ච දේවල් තමයි අපි අහලා තියෙන්නේ. අන්නේ අවිද්‍යාවෙන් දුර වෙලා ප්‍රඥාව ලබන්නට හේතු වන මේ තථාගත ධර්මයේ පැත්තට අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන පින්තුනි. ඉතින් අන්නේ එතෙන්දි තමයි මෙන්න මේ සෝපදී අනුපදී කියන කාරණා දෙකට අපි යන්නේ. නිර්වාණ ධාතුවේ කොටස් දෙකක් බුදුහමරු විස්තර කරනවා. එකක් තමයි උපදි සහිතව ලබන නිර්වාණය. ඒක නිස්කන්ධ පංචකයේ තියෙනවා. ස්කන්ධ පංචකයේ තිබ්බට උන්වහන්සේලාට පංච උපස්කන්ධය නැහැ. අර අතීත අත්දැකීමක් විදිහට ස්කන්ධ පංචකය පරිහරණය කරමින් ඉන්නවා. උන්වහන්සේලා හැම වෙලාවෙම සමුදේවය දකිමින් ඉන්නේ. අනුපදිසේස නිර්වාණ ධාතුව කියන්නේ අර අතීත ස්කන්ධ පංචකයත් පහනක් නිවිල ගියාසේ නිවෙන මට්ටමට සම්පූර්ණ මේ සසර ගමනේ නිවාටපත් වීම. ඉතින් මේ දෙකම යන ගමනේදී පිනතුන අපට ඒක පැත්තකින් ලෞකික කුසල කළා නිතරම අපි සුගතිගාමීත්ව ස්ථාවර කරගන්නට ඕන. විශේෂයෙන්ම අපි පිනතුන මේ පින්කම් කිරීම නිසා අපට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, වර්ණය මේ වගේ ශක්තිය, මේ වගේ කාරණා ටික අපිට මේ ජීවිතෙම ලැබෙනවා. අනිත් දේ තමයි සුගතියට අපි නිතරම සූදානම් වෙමින් ඉන්නේ. කොයි මොහොතේ අනතුරකින් මිය ගියත් දුගතිගාමී නොවන විදියට අපි නිතරම හිත සුගතියේ පිහිටවාගෙන ඉන්න ඕන. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර විදියට හැකිතාක් දුරට මේ රූප ආදී ස්කන්ධ පංචකය විදියට, ඇස ආදී ආයතන විදියට, චක්කු ධාතු ආදී ධාතු විදියට මේ වගේ හට ගැනීම නිරුද්ධ වීම පුළුවන් තරම් නුවණින් දකිනට ඕන. එහෙම දකින නම් හිත සමාධිමත් වෙන්නට ඕන. හිත සමාධිමත් වෙන්න නම් කාය වචනේ සංවර කරගන්නට ඕන. කාය වචනේ සංවර වෙන නම් සම්මාදිටිය ලබන්නට ඕන. සම්මාදිටිය ලබන නම් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන නම් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. ඒ සඳහා තමන්ගේ ලෝභකම ටිකෙන් ටික අඩු කරගෙන, මෛත්‍රිය දිනු කරගෙන, කෘතඥතාව ඇති කරගෙන මේ ගුණ දහම් ටිකනොත් අපි ඉදිරියට යන්නට ඕන. මේ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. අද විශේෂයෙන් සිහිපත් කරන මේට මාස 4කට කලින් මිය ගිය ඒ ධර්මසේන පියතුමා ඇතුළු ඔබ නමින් මිය ගිය යම් තාඥාතින් වෙත්නම් ඒ හැම දිනක්මත් මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සමෙන්දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ආරක්ෂා කෙරෙත්වා, සම්බුද්ධ ශාසනයත් ලෝකයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද අප සාකච්ඡා කරේ කුද්දකනිකායන මංගල සූත්‍රය. අපි මුලින්ම සඳහන් කරපු විදිහට මේකේ එන මංගල කරුණු 38ම අවසාන පිටු දෙකේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දක්වලා තියෙනවා. ඒ පිටු දෙක වෙන් කරගෙන තමන්ට නිතර පේන තැනක පේන සලසන්න, තමන් දිනපතාම බලන්න මං අද කීයක් සම්පූර්ණ කරාද කියලා රාත්‍රියට නිින්දට යනකොට බලන්න, තමන් ඒ දවස්ෙදී කරපු මංගල කරුණු ටික බලන්න. පොඩි දෙයක් හරි දන් දෙන එක, කළගුණ සලකන දෙයක් කරන එක, බණ පදයක් අහන එක, හම්බෙන කෙනෙක්ගේ ධර්ම සාකච්ඡා කරන එක, තමන්ට ලැබෙන දෙයකින් සතුටු වෙන එක, මේ වගේ අම්මර තාත්තට සලකන එක, දහමේ හැසිරෙන එක, මත්යන් වලින් වෙන්වීම, මේ වාදී කරුණ වලින් තමන් බලන්න තමන් අද කොච්චර කරුණු මංගල කරුණු ගන්න කල් දවසර කරාද කියලා. ඒ සතුටෙන් සමන් හැමදාම නිින්දට යන්න. දැන් හැම දිනාට මේ උතුම් පිනෙන් මෙලොව නිදුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් බයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්මේ පිපානිනෝ